අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණං ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණං සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්සේලගේ නමස්කාරයයි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි 2561 බුද්ධ ජයන්ති වෙසක් පුන් පොහෝ දිනය විවහාර වර්ෂ 2017 මැයි මාසයේ පුන් පොහෝ දින සීල අරගෙන පිනතුම් වෙනුවෙන් සිදු කෙරෙන ධර්ම දේශනය ධර්ම සාකච්ඡාව මෙතෙන් පටන් අපි පැවැත්වෙනවා. පිනතුනේ අද අප සමරන්නේ වෙසක් පුන් පොහෝ දින. ඉතින් මේ දිනේ අපි දන්නවා අපි කාටත් තාම වැදගත් දවසක්. ඉතින් වැදගත්කම හුඟක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඉතින් බෞද්ධ ලෝකයාගේ වටිනාම දවස තමයි වෙසක් පුන් පොහෝ දිනේ කියලා කියන්නේ. ඉතින් අපි කුඩා කාලේ පටන්ම මේ වෙසක් පුන් දිනේ එනකොට ඇතැම් විට අපි අවුරුද්දටත් වඩා හුඟක් සතුට වෙන්නේ වෙසක් පොහෝ දවසේ දිනේද? වෙසක් පහන් පත්තු කළා, වෙසක් කූඩු පත්තු කළා, සැරසිලි කළා. අපි ඇතැමිට මාසයක් විතරම සූදානම් වෙනවා වෙසක් උත්සවයට. ඉතින් මේ සුන්දර අතීතයක් අපි හැමදෙනාටම තියෙනවා. ඉතින් මේ කුඩා කාලේ නැවුම් සුවඳම තමන්ගේ හිතේ තියාගෙන අද දින හිටියොත් මම හිතන්නේ වඩාත්ම හොඳයි. එතකොට හුඟක්ම තවත් අර්ථවත් අද දින ගත කරන්න පුළුවන්. දින තුනේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ සතර බොහෝ කාලයක් ඒට අදාළ පාරමිතා ධර්මයන් පූර්ණය කළා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ පින්නතුනි පහළ වෙන්න මූලික හේතු වෙන්නේ ඊට කලින් ශාසනවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙනව දකිනකොට අදහසක් එනවා. මා කවදා හරි මේ වගේ බුදු වෙන්න ඕනේ කියලා අදහසක් එනවා. ඒ අදහස දවස් දෙකක් නෙවෙයි. එවැනි බුදුරජාණන් වහන්සේලා සිය ගාණක් මුණගැහෙනවා. ඒ මුණගැහෙන ශාසනවල දාන ආදී පින් දහම් කරලා හිතනවා මමත් මේ වගේ වෙන්න ඕන කියලා හිතනවා. හැබැයි හිතලා කාලයක් කොහම වෙනකොට මගදී අදහසක් ඇතිවෙනවා. අදහසක් ඇතිලා සම්බුදු ශාසනයක සෝවාන ආදී මාර්ගඵල ලැබලා සහත් වෙනවා. තවත් අය ඔහොම කාලයක් හිතාගෙන එනවා. හිතාගෙන එනවා විතරක් නෙවෙයි ඒ සඳහා වචනෙනුත් කියනවා. බුදුරජාණන් වහන්සේලගේ ශාසනවල අනිත් පැත්ත හැම වෙනකොට කියන මාත් මේ වගේ බුදු වෙන ඕන කියලා දැන් අර හිතෙන් විතරක් හිතලා නැහැ. වචනෙනුත් කියනවා මාත් කවදා හරි බුදු වෙන්න ඕන කියලා. දැන් ඇතැමිට පින්නතුන්ටත් හිතෙනවනේ එහෙමනේ. මාට කියන වෙලාවලුත් තියෙනවනේ. ඒ වගේ කියමින් තවත් බුදුරු දහස් ගාණක් ශාසන පසුපල එනවා. සමහරට ලක්ෂ ගාණක් වෙන්නත් පුළුවන්. එහෙම වෙනකොට හිතන මේක අමාරුයි කියලා. ඊට පස්සේ ඒ අදහස අත්හැරලා සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් සසර ගමන නිවාඩපත් කරනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේලා හමු වෙමින් එනවා වා කාලයක් හිතමින් එනවා වචනෙන් කියමින් එනවා. ඊට පස්සේ කායිකවත් වැඩ කරනවා. ඊට පස්සේ දාන ආදී පෙරුම් දහම් පුරමින් කාලයක් එනවා. දැන් මුලින් මනෝ ප්‍රණිදානය සිතින් සිතමින් එනවා. තවත් කාලයක් වා ප්‍රණිදානය වචනෙන් කියනවා. තවත් කාලයක් දිගට කාය ප්‍රනිධානය කියලා කයිනුත් ඒකට අදාළ කටයුතු කරනවා. කටයුතු කළා හුඟක් කලක් කොහොම ඇවිල්ලා බලනකොට අන්තිම හරියදී අමාරුයි කියලා හිතෙනවා. ආය අදහසක් දැන් ආය සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට රහත් වෙනවා. එහෙම එහෙම ඇවිල්ලා පිනුතුන ඔහොමයි එකෙන් ඉතුරු වෙලා බේරෙලෙන කෙනෙක් තමයි හුඟක් කල ගිහිල්ලා අර මනෝ ප්‍රනිධානය කාය ප්‍රනිධානය වා ප්‍රනිධානය තුනම සම්පූර්ණ කළා. අතිශය දීර්ඝ කාලයක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා. මුණ ගැහුණාට පස්සේ ඔන්න යම්කිසි මට්ටමකට ඉලක්කයක් පසුකරලා යනවා. ස්ථාවර තැනකට එනවා. අන්න ස්ථාවර තැනට එන එකට අපි මොකක් කියලාද කියන්නේ? නියත විවරණ ගන්නවා කියලා. අන්නේ නියත විවරණ ගන්න මුල් අවස්ථාවේදී සුදුසුකම් කීපයක් තියෙනට ඕන. මනුස්සාත්ම භාවයක ඉපදෙලා ඉන්නට ඕන. ඒ වගේම ඒ තැනැත්තා මිනිස්සෙක් වෙලා ඉන්නට ඕන. හොඳ බුද්ධියක් තියෙනට ඕන. ඒ වගේම ඒ අවස්ථාව වන විට රහත් වෙන්න පුළුවන් සියලුම ගුණාංග අතීතයේ සම්පූර්ණ කළ තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නට ඕන. තමන්ගේ ජීවිතයේ ඒ මොහොතේ පරිත්‍යාග කරන්න පුළුවන් හැකියාවක් හිතක් තියෙනට ඕන. මෙන්න මේ වගේ හුඟක් කාරණා එක විට සම්පූර්ණ වෙලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහිච්ච වෙලාවේදී බුදුහාමුදුරන්ට පේනවා මේ තැනැත්තා නම් දැන් හරි අහවල් කාලේ අනාගතේ මේ නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒකට කියනවා නියත විවරණ ලැබීම කියලා. අන්නේ නියත විවරණ ගත්තට පස්සේ තමයි ස්ථාවරණේ ආයි එතන ඉඳලා තවත් කල්ප ගාන අසංඛ්‍ය ගණන් ඉදිරියට යනවා. අපිට හිතා ගන්නවත් බැරි අමාරු අතිශය දීර්ඝ කාලයක් තමයි මේ කියන්නේ. කොහොමදක් පේනොතිනේ අපි ශ්‍රද්ධා පිහිටුවා ගත්තොත් අපිට හිතන්න පුළුවන් මේක බොහොම දුෂ්කර කාර්යයක් කියලා. අන්න එහෙම බුද්ධත්වයට පත් වෙන උතුමන් කොටස් කීපයකට බෙදෙනවා. එක කොටසක් තමයි ප්‍රඥාදීක බුදවරු. ප්‍රඥාදීක බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ ප්‍රඥාව වැඩි අය. ඒ අයගේ කාලය ඉක්මන්. හැබැයි අනිත් බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව කාලය අඩු වුණාට කාලය වාදික කාලයක්. හැබැයි ඒකට කියන්නේ සාරාංශ කල්ප ලක්ෂයක් කියලා. අසංඛේය කියලා කියන්නේ 1.140 සංඛ්‍යාව. කල්ප කල්පයක් කියන්නේ බොහෝම දීර්ඝ කාලයක්. අපේ බෞද්ධ සාහිත්‍ය ගැන ලොකෝ විස්තරයක් සඳහන් වෙනවා. ඉතාම දීර්ඝ කාලයක්. අන්නේ දීර්ඝ කාල 1, 2, 3, 4 කියලා මම ගණන් කළ කල්ප. ඒ කල්ප කල්පය කියන්නේ කල්ප වලින් අසංඛේයයක් කියන්නේ එක වැඩි කිරීම 1.140 සංඛ්‍යාව. ඒක නැවත වැඩි කරන සාරා සංඛ්‍ය 4කින් වැඩි කරනවා. ආයි ධන ලකුණ ලක්ෂය. මෙන්න මේ කාලෙට තමයි කියන්නේ සාරාංශ කල්පලක්ෂයක් කියලා මේ ඉක්මනින්ම බුදු වෙන ස්වාමීන් වහන්සේලා. ප්‍රඥාදීක බුදුරජාණන් වහන්සේලා. ඊට පස්සේ කියනවා ශ්‍රද්ධාදීක බුදුරජාණන් වහන්සේලා කියලා. ශ්‍රද්ධාදීක බුදුරජාණන් වහන්සේලාගේ කාලය 8 කල්පලක්ෂයක් කියනවා. කල්ප 1.140 සංඛ්‍යාව. ඊට පස්සේ ඒක 8 වැඩි කරලා. ඊට පස්සේ තව කියනවා වීර්යාදීක බුදුරජාණන් වහන්සේලා 16 සංඛ්‍ය කල්පරක්ෂියක් කියලා. 1.140 සංඛ්‍යාව කල්පවලින් ඒක වැඩි කිරීම 16. දැන් ඉදිරියේ පහළ වෙන ලෝකයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කොයි වගේ බුදුහාඳුර කෙනෙක්ද? ශ්‍රද්ධාදීක බුදුරජාණන් වහන්සේ කෙනෙක්. 8 කල්පරක්ෂියක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාදීක සාරාංශ කල්පරාශිය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන්න පටන් අරන් තියෙන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේටත් හුඟක් කලකට ඉස්සෙල්ලා. පින්නතුනි මෙන්න මේ වගේ පහළ වෙන පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා ඒ එන කාලය කරන කැපවීම ගැන සඳහන් කරනවා. හරියට අහසේ ග්‍රහතාරකාවලටත් වඩා ප්‍රමාණයක් ඒ එන ගමනේදී ඇස් දන් දුන්නා කියලා. ඒ වගේම සාගරයේ ජලයට වඩා ලේ දන් දුන්නා කියලා සඳහන් කරනවා. මහ පොළවේ පස් වලට වඩා තමන්ගේ ශරීරයේ මස් දන් දුන්නා කියලා සඳහන් කරනවා. ඒ තරම් සුවිශාල පරිත්‍යාගයක් කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අතිශයෝක්තියෙන් කියපු කාරණයක් කියලා. නමුත් වෙනතුනි මේ උදාහරණේ අරන් තියෙන්නේ වෙන උදාහරණ නැති නිසා. මීට වඩා වැඩි උදාහරණයක් තියෙනම් ඒක ගන්න, එහෙම ගන්න එකක් නැති නිසා තමයි අඩුමේ කරන් තියෙන්නේ. ඉතින් මේ වගේ කැපවීමක් කරපු උත්සමයේ තමයි අවසාන වතාවට ලෝකයේ පහළ වෙනකොට ඒ පහළ වෙන අවස්ථාවේ එක එක බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ප්‍රමාණය වෙනස්. එක එක කාලවල ආයුෂ පරාසයක් තියෙනවා. ඒ තමයි අවුරුදු 80 ඉඳන් 80,000 දක්වා කාල පරාසය අතරේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. එක්කෝ ඒ බුදුරජාණන් වහන්සේලාගේ පරමායුෂ අවුරුදු 80 වෙන්න පුළුවන්, 10,000 වෙන්න පුළුවන්, 50,000 වෙන්න පුළුවන්, 80,000 වෙන්න පුළුවන්. 80,000ට වැඩි වෙන්නේ නැහැ. ලෝකයේ මිනිස් ලොව බුදුදහමට අනුව ගත්තොත් පිනතුනි කලින් කල ආයුෂ අඩු වැඩි වෙනවා. අවුරුදු 10 ඉඳන් අසංඛේය දක්වා වැඩි වෙනවා. 10 ඉඳන් 1.140 දක්වා සංඛ්‍යාවක දක්වා ආයුෂ වැඩි වෙනවා. ඒක කලින් කල 100ට 1 ගානේ වැඩි වෙනවා අඩු වෙනවා. සාමාන්‍යයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ ආයුෂ ටිකෙන් ටික වැඩි වෙන කාලේද අඩු වෙන කාලේද? අඩු වෙන කාලේ. අඩු වෙන කාලෙක තමයි සාමාන්‍යයෙන් පහළ වෙන්නේ. දැන් අපේ බුදුහාඳුරෝ පහළ වෙන කාලේ පරමාර්ථ කීයද? අවුරුදු 100යි. සමහර 120 කියලා කියන නමුත් අවුරුදු 100යි. ඒ 100 අවුරුදු 100ට 1 ගානේ අඩු වෙනවා. දැන් 100වත් 25ක් ගිහලා 26ක් ගිහිල්ලා. එතකොට කීයක් අඩු වෙලාද 100? 26ක් අඩුලා දැන් පරමායුෂ 74යි. ඒක වෙනස්කම් තියෙනවා. සාමාන්‍ය පරමායුෂ ලෝකයේ සමස්තයක් වශයෙන් ගත්තොත් 74යි දැන්. පින්තුනේ මේ බුද්ධ චරිතයත් අපි යම්කිසි විදියක තේරුම් ගන්නට ඕන. මේ සරල කාරණේ ඉඳන් අපි ටිකෙන් ටික ඉදිරියට විස්තර කරනවා. ඉතින් පුලුවන් තරම් උත්සාහ කරන්න මේ ටිකේ අවදියෙන් ඉන්න. නිින්ද යනවා නම් ටිකක් හිටගෙන හරි පොඩ්ඩක් උත්සාහයක් දරන්න. අපි අද බුදු දහමේ තියෙන සරල කාරණේ ඉඳන් සියලුම කාරණා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට සතර බොහෝ කාලයක් ඔබ පින්කම් කරලා වටිනා දෙයක් ලැබලා තියෙනවා. ඒකට කියනවා ශ්‍රවණානුත්තරය කියලා. සද්ධර්මය අහන්නට පුළුවන් වටා පිටාවක සුදුසු මානසිකත්වයක හොඳ බුද්ධියක් ඔබට ලැබිලා තියෙනවා. අන්න ඒ බුද්ධිය වටා පිටාව මෙයාදී කාරණා ලැබිලා තිබිද්දී යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සැබෑ සද්ධර්මය අහන්නට අවස්ථාව ලැබීම බුදුදහමේ සඳහන් කරන විශේෂ වචනකින්. මොකද ඒකට කියනවා ශ්‍රණ සම්පත්තිය කියලා. හැබැයි උපතින් බෞද්ධ වුණාට විතරක් උපතින් බුද්ධිය තිබුණට විතරක් මේ ශ්‍රණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මේ ශ්‍රණ සම්පත්තිය ලැබෙනන් ලොකු පිනක් තියෙනට ඕන, ඒ වගේම බුද්ධියක් තියෙනටත් ඕන. ඒ දෙකම එකතු වුණොත් තමයි ශ්‍රණ සම්පත්තිය ලැබෙන්නේ. ඇතැම් විට ධර්ම දේශනාවකදී මේ ශ්‍රණ සම්පත්තිය ඇහෙන ලැබෙන්නේ විනාඩි 10ක වගේ කාලයකදී තමයි මේ කාරණා ටික කියන්නේ. අනිත් ඔක්කොම ලෝක සම්මත දේවල් ටික කියලා ශ්‍රණ සම්පත්තියට අදාළ දේවල් ටික කියන්නේ ධර්ම දේශනාව වෙන මැත්තම විට විනාඩි 10ක වගේ කාලයකදී. ශ්‍රණ සම්පත්තියට පින නැති වුණොත් ඒ වෙලාවේ මැත්තම විට වෙන වැඩකට ගිහිල්ලා ඉඳලා තමන් ඉඳලා වෙන වැඩකට ගිහිල්ලා නැගිටලා මොකක්ද? ඇතැම් විට ශ්‍රණ සම්පත්තිය නැති වුණොත් ඒ වෙලාවේ නිින්ද ගිහිල්ලා. ඒක ඇත්තෙම දොස් කියලා වැඩක් නැහැ. ඒක අර පින නැති වෙනකොට ඒ වෙලාවෙදි මේක අහිමි වෙනවා. ඒ නිසා ඔබ අකුණක් ගහන වගේ ශ්‍රණ සම්පත්තියට අදාළ ටික කියවෙන්න පුළුවන්. කොතනින්ද දන්නේ ඔබ පල්ලෙහාට ගියත් සීකල පණ යන්න මේ මොකද්ද කියලා අහගෙන. එහෙම වුණොත් ඔබ පින්වත්. හැබැයි කොතෙන්දද කියලා කියන්න තැනක් කියන්න අමාරුයි. මුලදී සරල කාරණාවල ඉඳලා කරුණ ටික කියන ඔබ දක්ෂ වෙන්න ඔබේ පින ඔබේ දක්ෂතාවයේ උරගා බලන ස්ථානය මෙතන. පින්න තුනේ ඔබ සතර බොහෝ කාලයක් වාක් පින් කළා පොය. ඒ පින ඔබේ දිහා බලන්නේ එකක් ඔබේ බුද්ධිය. එකක් ඔබේ දසවන් ඇසීම. ඒක තමයි මූලික කාරණා දෙක. අනිත් දේවල් වලින් සොයා ගන්න බෑ. කෙනෙක් රටක රජ කෙනෙක් වුණත් එයා බුද්ධිමත් කෙනෙක්, එයා පින්වත් කෙනෙක්, එයා ශ්‍රණ සම්පත්තිය ලද කෙනෙක් කියලා අපිට කියන්න බෑ. කෙනෙක් හුඟක් ධනවත් කෙනෙක්, හුඟක් පරිත්‍යාගශීලී කෙනෙක්, හුඟක් උගත් කෙනෙක් කියලා වුණත් මේ ශ්‍රණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ පින්වත්නි ලොකු පිනක් එක මේක එන්නට ඕන. අන්න ඒ පින ඔබ දැන් ලබා ගන්න අවස්ථාව. පින්තුණු බොහෝ දෙනෙක් ශ්‍රණ සම්පත්තිය ලැබපු අය ඉන්න පුළුවන්, ලැබමින් ඉන්න අය වෙන්න පුළුවන්, ඒක දිනු කරමින් ඉන්න අයත් වෙන්න පුළුවන්. ශ්‍රණ සම්පත්තිය කියන්නේ වෙනත් ආගම් දහම් වලින් බුදු දහමෙහි සුවිශේෂී කාරණා ටිකක් සඳහන් කරනවා. ලෝකයේ තියෙන දර්ශන ඉගැන්වීම් ආගම් එක්ක බුදු දහමත් ටික දුරක් එනවා. සාමාන්‍ය කාරණාවලින් ටික දුරක් ගමන් කරන 50% විතර. අනේ 50% විතර දේවල් ටික දන්න අය විතරයි කියන්නේ ලෝකේ හැම ආගමක්ම සමානයි, හැම ඉගැන්වීමක්ම සමානයි. පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා කියන්නේ. අර 50% විතරක් දන්නේ තමයි එහෙම කියන්නේ. 50 වෙනකන් විතරක් කියන්න පුළුවන් එකම පහන තමයි. නමුත් ඒ 50න් පස්සේ සංදිස්ථානයක් තියෙනවා, පහන වෙනස් වෙනවා. ලෝකේ ඉන්න ඔක්කොම ආගම් දර්ශන ටික එක පහනකට ගිහිල්ලා බුදු දහමේ පහන ආලෝකය වෙනස්. එතන ඉඳන් උඩුගම් බලා ගමන් කරනවා. අන්න ඒ සංදිස්ථානය ගැන ඔබ හුඟක් දක්ෂ වෙන්නට ඕන තේරුම් ගන්න. ඉතින් ඔබට සිංහල භාෂාව පුළුවන් වීම ඔබ හුඟක් පින්වත්. සිංහල භාෂාව බැරි වුණත් සමහර අය පින්වත්, මෙයටත් වඩා පින්වත් අය හැබැයි එනවා මෙහි සතිපතා එනවා. සමහර අය ඒත් එක්ක මිනිස්සු විතරක් නෙවෙයි සුරතා සතුනුත් එනවා. ඈ සමහර අය සතුන් ආවම කරදර කරනවද කියලා. හැබැයි කරදර කරන්නේ සත්තු සතත් භාවනා කරන ඒත් එක්ක මිදගෙන වාඩි වෙලා ඉන්නවා. බණ කියන කොටත් ඉන්නවා, ඉතින් තේරෙන්නේ නැති උනත් ඉන්නවා. ඒ ඇතමිට අපි තරම්වත් කරදර කරන්නේ නැහැ. අනිත් ඇයට බාධා කරන්නේ නැහැ. බෑග් එකේ එහෙම මේව කරන්නේත් නැහැ. ෆෝන් රින්ස් යන්නේත් නැහැ අයගේ. හරියම හොඳ ඇත්තෙම. ඒ අය කරදරයක් නැහැ ඇත්තෙම. නමුත් සෙන සම්පatti ලැබෙන්නේ. හොඳයි පින්නතුනි, අපේ කරුණ ටික සඳහන් කරන කලින් ශ්‍රී ලංකාවත් බුදුදහමත් අතර තියෙන සම්බන්ධයක් අපි තේරුම් ගන්නට ඕන. පින්නතුනි, මේ අවුරුදු 2641කට කලින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා, ඉපදුණා. ඒ ඉපදෙනකොට උන්වහන්සේ ලෝකේ පහළ වුණේ ඉන්ද්‍රිය ධර්ම ඉහෙලටම දිනු කරලා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ඉහෙලටම දිනු කරපු පෘථග්ජන කෙනෙක් හැටියටයි ඉපදෙන්නේ. ලෝකේ ඉපදෙන අය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් එක කෙනෙක් තමයි පෘථග්ජන අය. බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් වුණත් ලෝකේ ඉපදෙන පෘථග්ජනව. සමහර අය ඉපදෙනවා මාර්ගඵලලාභියයි ඉපදෙනවා. කලින් කාලයට කියන ජාත සෝතාපන්න කියලා. සෝවාන් කෙනෙක් වෙන්නත් පුළුවන්, සමහර විට සකදාගාමි කෙනෙක් වෙන්නත් පුළුවන්. කලාතුරකින් හැබැයි. කෙසේ වෙතත් පින්නතුනි, සම්මා සම්බුද්ධත්වය සඳහා අවසන් වතාවට ලෝකේ පහළ වෙන මේ උත්තමයා පහළ වෙනකොට අර ශ්‍රද්ධා දීන්ද්‍රිය ධර්ම උපරිමයට දිනු කළ තමයි පහළ වෙන්නේ. ඒ පහළ වෙනකොට තමන් ඉපදෙන කාලය, තමන් ඉපදෙන රට, ඒ රටේ ප්‍රදේශය, අම්මා කවුද විතරක් නෙවෙයි තමන් ඉපදෙන කුලය හිටන් තීරණය කළා ඇතින්. ඒ විතරක් නෙවෙයි, ඒ බෝසත්යන් වහන්සේ මෞකුසී ඉපදෙනකොට ඉතාම සිහියෙන් මෞකුසට බැසගන්න. පුරා මාස 10ක් මෞකුස තුළ ඉන්නවා. ඒ මාස 10ම සිහියෙන් ඉන්නේ. ඒ වගේම මෞකුසින් බිහි වෙන්නේ සිහියෙන්මයි. ඒක විශේෂ ලක්ෂණයක්. ඉතින් එහෙම ලෝකෙට මේ කාලේ පහළ වෙච්ච ගෞතම සම්බුදුරජාන් වහන්සේ, බෝසත්යන් වහන්සේ දමදිව දැනට තියෙන හැටියට ගත්තොත් නේපාලයේ ලුම්බිනියේ සාලුවේදී ඉපදුණා. ඉපදෙලා උන්වහන්සේ ගිහි ගෙදර කාලය ගත කරලා අවුරුදු 29 දී ගිහිගෙන් නික්මලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. දුෂ්කර ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි, දුෂ්කර ක්‍රියාව අත්හැරීමේ ප්‍රතිඵලයක් විදිහට සහ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙච්ච උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කළා උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙම. මොකද්ද? පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ කියලා. මට දහම් මැස පහළ වුණා, ප්‍රඥා පහළ වුණා, ආලෝකය පහළ වුණා. කොයි වගේ ආලෝකයක්ද? පෙර නොඇසු විරෝධම. එතකොට ඒ ලැබපු අවබෝධය එදා චන්නෑමතියකින් අහලා දැනගත්තු මහලුවීම, ලෙඩවීම, මරණය කියන දෙයට වඩා වෙනස් දෙයක් තමයි උන්වහන්සේ බෝ මැඩදී අවබෝධ කරගත්තේ. ඉතින් එහෙම උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මදේශනාව ලෝකයට දේශනා කරන්න යනකොට උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කළා. මොකක්ද ඒ ප්‍රකාශය? ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි න වංක ජාතෝ කියලා. නුවණැති මිනිසුනි මා වෙත එන්න, අසටෝ අමායාවි න වංක ජාතෝ. ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කැමති නම් තියෙනවා ලක්ෂණ මේ. මොනවද? ඒ තැනැත්තා නුවණැති කෙනෙක් වෙන්නට ඕන. මේ හේතුඵල ධම කියනකොට තේරුම් ගන්න පුළුවන් බුද්ධ මට්ටමක් තියෙන්නට ඕන. ඒකට අධ්‍යාපන සුසුකම් අවශ්‍ය නැහැ. සමහරට යා මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. සමාජයට සාක්ෂරතාවයේ ලිටරසියක නැතිම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ මේකන කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන, මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන, අවංක කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ටික සහිත කෙනා ඊළඟට තියෙන සුසුකම් මොකද්ද? සුවච බව. සුවච බව කියන්නේ මොකද්ද? සුවච බව කියන්නේ මොකද්ද? සුවච බව කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. හොඳ සක්‍රීය හුම්කන්දීමක් තියෙනට ඕන. දෙසවන් අහන්නට ඕන. හැබැයි දෙසවන් අරින්නට ඕනේ අර මුල් ටික තියාගෙන. සමහර අය දෙසවන් අරිනවා. සමහර අය බනහන්න එනවා. හැබැයි එන්නේ මොකටද? එන්නේ අවංකව නෙවෙයි. සමහර විට හාමුදුරුවන් විමසන්න එනවා. එහෙමයක් එනවා. සමහර අය ඇවිල්ලා සමහර අය බැනුම් අහලත් යනවා. හැබැයි අපි නම් එහෙම බනින්නේ නැහැ. සමහර අයගෙන් බැනුම් අහන විට. හැබැයි ස්වාමින් වහන්සේලා බොහෝ විට තේරුම් ගන්න මොන අදහසින් අහන්නේ කියලා. ඒ නිසා ප්‍රශ්නයක් අහනකොට අපි නුවණින් තේරුම් ගන්නට ඕන. ඇයි මම මේ ප්‍රශ්නේ අහන්නේ? මගේ තෘෂ්ණාව, දෘෂ්ටි, මාන්න වැඩි වෙන්නද අඩු වෙන්නද? තමන්ගේ ළඟ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩු කරගන්නද මේ ප්‍රශ්නේ අහන්නේ? වැඩි කරගන්නද අහන්නේ කියන එක තමන් අවංකව තේරුම් අරන් අහන්නට ඕන. එහෙම අවංකව අහනවා නම් ගැටලුවක් නැහැ. එතකොට එහෙම කෙනා සාර්ථකයි. එහෙම කෙනා ධර්මයෙන් ප්‍රතිඵල ගන්නවා. එහෙම නැතුව ශ්‍රවණය තිබුණත් එයාට ධර්මයෙන් නිසිඵල ලැබෙන්නේ නැහැ. එයා හරියට සර්පයාගේ වැරදි පැත්තෙන් අල්ලගත්තා වගේ. එයාට ඒ ධර්මයේ තුලින් මෙයා කැමිට නිරයටත් යන්න පුළුවන්. ඒ නිසා ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. අපටවත් බෑ ඒක කරන්න. මොකද මේක මහා අනාවරණයක්, මහා විශාල ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. එනිසානේ එතෙන්දි මේ කරුණු අපේ ළඟ තියෙනට ඕන. එහෙම වුණොත් තමයි Tamanට මේ ධමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. ඊළඟට පින්වතුනි, මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕන කියලා බුදුහාඳුර මුලින්ම දේශනා කළා. එතැන්මිට මුලදී නැති වුණත් ධර්ම දේශනාව අතරේදී හරිය මේ ගුණාංග ටික Tamanගේ ළඟ ඇති කරගන්න ඕන කියලා අවංක උත්සාහය තියෙනට ඕන. හැබැයි දේශකයන් වහන්සේලාගෙන් බොහෝ විට මේක කියවෙනවා අඩුයි. මුලදීම මන්නම් කියන්නේ බණ කියන කලින් මේක කියලම පටන් ගන්න ඕන කියලා. නමුත් බොහෝ අයගේ මේක කියවෙනවා අඩුයි. අඩුණාට පස්සේ ඇතැමිට ඉන්න පින්න තුනොත් වැරදි අදහසින්මයි ඉන්නේ. අන්තිම වෙනකම්ම ඇතැමිට නියම විදිහට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඇතැමිට වැරදි අදහසෙන් කෙනෙක් කියලා බණ ඇහුවත් මේක තේරුම් ගත්තොත් එයාට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කෙනෙක් නම් එයා නිහතමානීව තමන්ගේ අඩුපාඩු හදාගෙන ඒ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන තමයි නැගිටින්නේ. එනිසා මේ කරුණු ඉතාම වැදගත්. මේ ආරම්භයේ පටන්ම තමන්ගේ ළඟ තියෙන ලක්ෂණ දෙකයි මේ කියන්නේ. එතකොට අන්න එහෙම ලෝකයේ ධර්ම දේශනා කරපු බුදුහාඳුර තමයි අවුරුදු 45ක් දිනකට පැය දෙකක් වගේ කාලයක් විවේක අරගෙන අරගනිමින් සත්තාදීව මනුස්සණන් කියපු විදියට මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ටත් ධර්ම දේශනා කරමින් තමන් වහන්සේ ලබාගත්තු මේ සද්ධර්ම අවබෝධය ලෝකෙට ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි උන්වහන්සේගේ නිර්මාණයක්වත් නිෂ්පාදනයක්වත් නෙවෙයි. නගර කියලා සූත්‍රයේ දැක්වෙනවා. ඒක පින්නතුනි අනාවරණයක්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නොවුණත් මේ යථාර්ථී ලෝකේ හැමදාම තියෙනවා. හැබැයි කලකදී වැසිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා තමයි මේක තමන් වහන්සේලාගේම ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන්නේ. එතකොට ඒ දේශනා කරන ධර්මය ඒ බුදුරජාණන් වහන්සේටවත් අයිති නැහැ. ඔව්, ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ මගේ ගුරුවරයා ධර්මයේ කියලා. ධර්මයේ ගුරුවරයා වශයෙන් තියාගන්න. එතකොට අන්න ඒ ධර්මයේ තුල පින්නතුනි අඩංගු වැදගත් කාරණා රාශිය අපි අද මේ එකම ධර්ම දේශනාව තුල ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ධර්ම දේශනාව ලෝකේ බුදුහාමුදුරෝ කළා. උන්වහන්සේ පිරිනමන් පෑවා. ඊට පස්සේ තුන් මාසයකට පස්සේ එකතු වෙච්ච මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකඥ රැස් වෙච්ච 500ක් ස්වාමින් වහන්සේලා ඒ සීලම ධර්ම කාරණා මුතු පෙලක් වගේ එකට සම්බන්ධ කළා, එකට සංස්කරණය කළා, පරපුරෙන් පරපුරට ගෙන යන්න පුළුවන් විදියට මේක බාර දුන්න බානක ක්‍රමයකට, කටපාඩම් ගුරුකුලයකට බාර දුන්නා. ඒකට සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිසකට කොටසක් බාර දුන්නා, මුගලන් හාමුදුරන්ගේ ශිෂ්‍යයන්ට තව කොටසක් බාර දුන්නා, මහාකාශ්‍යප හාමුදුරන්ට කොටසක්, අනුරුද්ධ හාමුදුරන්ට කොටසක්, මේ ආදි වශයෙන් එක එක ස්වාමීන් වහන්සේට සහ උන්වහන්සේලාගේ ශිෂ්‍ය පිරිසට එක එක කොටස් බාර දුන්නා. බාර දීලා මේ ආපු ධහම තමයි පින්නතුනි මුලින්ම පළවෙනි ධර්ම සංගායනාව කළේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ ඊළඟ දෙවෙනි ධර්ම සංගායනාව අවුරුදු 100කට පස්සේ, තුන්වෙනි ධර්ම සංගායනාව අවුරුදු 236කට පස්සේ. අවුරුදු 236ක් දක්වා මේ සමස්ත බුද්ධ වචනය සහ ඊට අදාළ පරිවාර ග්‍රන්ථ ආදී සියලුම මේ සද්ධර්ම කොටස් කටපාඩමින් රැගෙන ආවේ ಭಾರತೀಯ භික්ෂුන් වහන්සේලා. එහෙම රැකගෙන ආව සම්ප්‍රදාය තමයි බුද්ධ වර්ෂ 236 දී. ඒ කියන්නේ මේට අවුරුදු 2400කට විතර කලින් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට රැගෙන ආවේ. ඒ රැගෙන ආපු දහම ලංකාව තුළ ස්ථාපිත වුණා. අරිට්ඨ ස්වාමීන් වහන්සේ ප්‍රධානයි ලංකාවේද මහණ වෙලා, ලංකාවේදී උප සම්බදා වෙලා උන්වහන්සේලා ඊළඟට මේ පරපුර අතරගත්තා. ඒ අතරගත්තු සද්ධර්මය තමයි වළංගම්බා රාජ සමය කාලයේ බුද්ධ වර්ෂ 440 දී ග්‍රන්ථාරූඪ කළේ මාතලාලු විහාරයේදී. ඒ ග්‍රන්ථාරූඪ කරපු බුද්ධ ධර්ම තමයි පිනතුණි දිගටම තේරවාදී මුල බුදු ධර්මයේ විදියට ලෝකේ තුර ඉතුරුණි. ඒ තිමිච්ච ධහම කලින් කල වෙනත් රටවලටත් අරන් ගියා. බුරුමේ ආදී රටවලටත් අරන් ගියා. ඇතැම් විට ලංකාවේ ග්‍රන්ථ නැති වෙච්ච සමහර අවස්ථාවලදී නැවතත් හුවමාරු කරගත් අවස්ථාත් තියෙනවා. උපසමදා ආදිය. මෙන්න මේ ධහම තුළ ලංකාවේ භික්ෂුන් වහන්සේලා සහ ශ්‍රී ලාංකිකයන් සුවිශේෂී කාර්යභාරයක් සිදු කළා. වෙනත් රටවලට වඩා මේ තේරවාදී මුල් බුදු ධහම ලංකාව තුළ ස්ථාපිත කරමින් අඛණ්ඩව ගෙන යන්නට ශ්‍රී ලාංකිකයන් විශාල කැපවීමක් කළා. ඒ අතරදී පින්නතුනි ශ්‍රී ලාංකේය දෙමව්පියන් වැඩිහිටියන් අපේ අතීත මුතුන් මිත්තන් මේ ධහම වෙනුවෙන් උපරිම කැපවීම කළා. ප්‍රදේශයක් ගත්තොත් හැම ප්‍රදේශයකම ඉහළම තැන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වෙන් කළා. නගරවල රජවරු වළගම්බා රජතුමා නියෝගයක් නිකුත් කළා. ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන්වල හැටයම් කටාරම් කොටලා සංඝයාට පූජා කරන්න කියලා වාක්‍ය ලියන්න කියලා. දැන් අපි කියන්නේ හැම තැනම වළගම්බා රාජමහා විහාරතියේ කියලා. හැම කෙනාම කියන්නේ මෙන්න මේකේ වළගම්බා රජතුමා හැංගිල හිටියා කියලා නේ. එහෙම හැංගිල හිටියා කියලා කියන්නේ කොච්චර පන්සල් තියෙද? ඒක පින්නතන හේතුව තමයි රජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. හැම ගල්ලෙනක්ම කටාරම් කොටලා සංඝයාට පූජා කරන්න, එහෙම නැත්නම් ඒ ගමෙන් දඩාය කරනවා කියලා, දඬුවම් කරනවා කියලා ගමට. ඊට පස්සේ හැම ගමකම අය මේක කළා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපේ අතීත මුතුන් මිත්තන් මේ ශාසනයට සමාන කරන්න කුලං උපරිම පරිත්‍යාගයන් කළා. රජවරු වැව් අමුණු වලින් පූජා කළා, කුඹුරු පූජා කළා, ඉඩම් පූජා කළා. මේ ඇත්තෙම භික්ෂුන් වහන්සේලා හැටියට එහෙම ගන්නම අයිතියක් නැහැ. නමුත් උන්වහන්සේලා ඉතාම සාධාරණ විදියට ශාසනික හැඟීමෙන් ශාසනයට පානිය නොවන විදියට ඒවා අරගෙන ශාසනය ගෙන යන්නට යම් කිසි පදනමක් සකස් කළා. එතකොට අන්න එහෙම වෙන ගමනේදී පින්නතුනි විශේෂයෙන් අපේ මෞදේමෝපියන් විශේෂ කාරණයක් කළා. ඒ මොකද්ද? තමන්ගේ දරුවෙක් ශාසනෙ පූජා කළා. සමහර දෙමව්පියන් විවාහ වෙලා ටික කලක් සමහර අය භාවනා කරලා තියෙනවා. ඇයි ඒ? භාවනා කළ හොඳ ළමේ පුතෙක් ප්‍රාර්ථනා කළා, දරුවෙක් ප්‍රාර්ථනා කළා. අපි බොහෝ විට දරුවා වෙනස් කරන්න යන්නේ කුසේ පිළිසින ගත්තට පස්සේ, ඇකැමිට බිහි වුණාට පස්සේ. නමුත් වෙනතුනි වඩාත්ම බුද්ධිමත්ම ක්‍රමය තමයි කුසේ පිළිසින ගන්න කලින්ම යම් යම් විදිහේ අපට පිළිවෙත් පුරන්න පුළුවන්. අන්න එහෙම ප්‍රාර්ථනාවන්ගෙන් දරුවන් ලබලා තියෙනවා අපේ අතීත මවදෙමපියන්. ඇතැම් අවස්ථාවල එහෙම නැති වුණත් තමන්ට බිහි වෙන දරුවන්ගෙන් තමන්ට ලැබෙන දරුවන් අතරින් හොඳට මිගෙන ගන්න පුළුවන් දක්ෂම ලස්සනම පින්වත්ම දරුවා සාසන වෙනුවෙන් අඬ අඬ හරි පූජා කළා. සතුටෙන් දුන්නේ, නමුත් පින්තුනි දුකයි. දැන් ඔබ දැකලා ඇති මහාන පින්කම් එහෙම ලංකාවේ පැවිදි කරනකොට හැම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මඬනවා, අයියලා අක්කලා ඔක්කොම මඬනවා. එහෙම අඬලා තමයි දෙන්නේ. එහෙම හරි පින්නතුනි විශාල පරිත්‍යාගයකින් මේ ශාසනය සජීවී කළා. එවැනි ශාසනයක් තමයි අපට ඉතුරුනේ පින්නතුනි. එනිසා ඒ ශාසනයේ ස්වාමීන් වහන්සේලා ධර්මය රැක්කා, විහෙර විහාරස්ථාන ආරක්ෂා කළා, ධාතුන් වහන්සේලා රැක්කා. විතරක් නෙවෙයි අපේ ජාතියටත් යම් සිදියක ආදර්ශයක් රැකවරණයක් දීලා තියෙනවා. ඉතාම දුෂ්කර අවස්ථා පසුකල ගිහිලා තියෙනවා. සමහර කාලවල රජවරුන්ගේ දැඩි උදහසට ලක් වෙලා තියෙනවා. සමහර එක හාමුදුරු කෙනෙක්ගේ දෙන්නේගේ වැරදි වලින් අනිත් හාමුදුරුවෝ ඔක්කොම බැනුම් ආපු අවස්ථා, දඬුවම් දෙපු අවස්ථා තියෙනවා. ඒක තමයි හැටි. නමුත් එහෙම වුණත් වෙනතුනේ අඛණ්ඩව මේ ශාසනය රැකගෙන නැට ශ්‍රී ලාංකේයයන් ලොකෝ කැපවීමක් කළා තියෙනවා. අන්න ඒ කැපවීමට පින්නතුනේ ලෝක බෞද්ධයන් ගරු කළා තියෙනවා. වෙසක් උත්සවයේ පින්නතුනේ ලෝකෙමය එකම කොඩියක් යටතේ වෙසක් ඩේ නැමති නමින් ඒක රාශී වෙනවා. පසුගිය 10 වෙනිදාත් ඒ වගේ උත්සවයක් තිබුණා. කොවිනාවල නේද? ධම්මහායම පින්නතුනේ ඇතැමිට දකින්න ඇති. පින්නතුනේ එකම බෞද්ධ කොඩියක් යටතේ මොකද්ද මේ බෞද්ධ කොඩිය? ශ්‍රී ලාංකියන් නිර්මාණය කරපු බෞද්ධ කොඩිය, ෂඩ්වර්ණ කොඩිය යටතේ තමයි ලෝකයේ සියලුම බෞද්ධයන් ඒක රාශී වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. බුද්ධ භාෂාවෙන්, පාලි භාෂාවෙන් වේසාක කියන්න පුළුවන්. සංස්කෘත භාෂාවෙන් වෛසාක කියන්න පුළුවන්. පාලි සංස්කෘත භාෂා දෙකේම වචන දෙක බැහැර කරලා සිංහල වෙසක් කියන වචනෙන් තමයි ඔක්කොම ඒක රාශී වෙන්නේ. වෙසක් කියන වචනේ කොයි භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්. එනිසා ඔබ මේක දැනගන්නට ඕන. අපි හැම වෙසක් පොයේදීම මේක කියනවා. මෙහෙම දෙයක් කියන බව ඔබ දැනගන්න. එතැන්මිට ඔබට හිතෙනවා අපේ රටේ ඇත්තට වටින්නේ නැහැ. අපේ රටේ අඩුපාඩු තමයි ඔබට හිතෙන්නේ බොහෝ විට වර්තමානයේ කරන. නමුත් එහෙම වුණත් අතීත කීර්තියක් අපට තාමත් ලෝක බුදුදහම හමුවේ තියෙන බව ඔබ දැනගන්නට ඕන. ඒ අභිමානය නිහතමානීව සමරන්න ඕන අපි. හැබැයි ඒකෙන් ආඩම්බර වෙන විතරක් නෙවෙයි පිනුතුනි. වර්තමාන කාර්ය බහරි අපි උපරිම කරන්නට ඕනේ. අතීතයේ කීර්තියෙන් විතරක් අපට ජීවත් වෙන්න බෑ. අපි බොහෝ විට අතීතයේ කීර්තිය ගැන කිය කිය තමයි ජීවත් වෙන්නේ. අපි අනුරාධපුර පොළොන්නරුව කාලෙ මෙහෙමයි, ඒ කාලේ අපි අහසින් ගියා, ඒ කාලේ මේ අය කැලේ හිටියේ, ඔහොම කියලා තමයි අපි හැමදාම අතීතය ගැන කියමින් තමයි ඉන්නේ. එහෙම නෙවෙයි පින්නතුනි. අතීතයේ කීර්තියෙන් විතරක් අපර ජීවත් වෙන්න බෑ. වර්තමානයේ අපි සක්‍රීයව අපේ දායකත්වය දක්වන්නට ඕන. ඒ සඳහා අපට බුද්ධියක්, වීරියක්, කැපකිරීමක් කරන්න පුළුවන්. එහෙම ජාතියකින් පැවතෙන අය බව ඔබ අමතක කරන්න එපා. පින්නතුනි, අන්න ඒ දහම තුලෙද්දී අද වෙසක් පුන් පොහෝ දිනේ සමරනකොට බුදුරජාණන් වහන්සේගේ තෙමගුල අපි සපේ සමරන්නේ. ඉපදීම, සම්බුද්ධත්ව සහ පිරිනිවන් පෑම. මෙන්න මේ තුන සමරනකොට පින්නතුනි සමහර ඇත්තන්ට ප්‍රශ්නයක්. මේක මංගල්‍ය කාරණයක් වෙන්නේ කොහොමද කියලා. ඉපදීම මංගල්‍ය කාරණයක් කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුද්ධත්වයක් මංගල්‍ය කාරණයක් කියලා කෙනෙකුට හිතා ගන්න පුළුවන්. හැබැයි සමහරට ප්‍රශ්නයක් කොහොමද මේ පිරිනම් පෑම මංගල්‍යයක් වෙන්නේ කියලා. මොකද උත්තරේ? මේ අපි සමරන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල. අපේ තෙමගුල නෙවෙයි. අපේ තෙමගුල සමරන නම් අපිත් රහත් වෙන්න ඕන. අඩු ගානේ අපි සෝවාන් හරි වෙන්න ඕන. එහෙම බැරි වුණොත් අඩුම ගානේ අපි ස්ථාවර ලෙස ඊළඟාත්ම භාවයේ සුගතිගාමී වෙන්න හරේ ස්ථාවර මානසික පදනමක් දාගන්නට ඕන. එහෙම වුණොත් පින්නතුනේ අපේ අවමංගල්‍ය ගෙදර, අපේ මරණ ගෙදර මලගියක් වෙන්නේ. ඒ මල ගෙදර මගුල් ගෙදරක් කරගන්න පුළුවන්. ඔබ මේ ආත්ම භාවයේ මේ සිරුර කවදා හරි දවසක ඔබ අත්හරිනවා. හිතලවත් තියෙනවද දන්නේ නැහනේ. ඊනෙන්වත් මේ ශරීරය අත්හරිනව කියලා හිතලා තියෙනවද? හොඳයි, බොහොම හොඳයි. නිතර බනහන නිසා ඔබ හිතලා ඇති. අන්න මේ ශරීරය අත්හරින දවසට පින්නතුනි මීට වඩා ඉහළ මිනිස් ආත්ම භාවයක හෝ මීට වඩා ඉහළ භවයක යන්න පුළුවන් මට්ටමට අපේ හිත දියුණු කරගෙන ඉන්නට ඕන. එහෙම වුණොත් අපේ අවමංගල ගෙදරත් මගුල් ගියක් කරගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාපු අවස්ථාවේදී දෙවි කෙනෙක් ඇවිල්ලා සඳහන් කරනවා අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංූප සමසෝ කියලා. මේ කියන්නේ පරිනිර්වාණය ගැන කියන ප්‍රීති වාක්‍යයක් මේක. හැබැයි මේ වාක්‍ය මේ පාඩය දැන් මලගෙවලල කියන්නේ නේ. මේක ඇත්තම පිනුතුනි කියන්න ඕන රහතන් වහන්සේ කෙනෙක්ගේ මලගෙදරකදී. නිකන් අපේ ගෙදරකදී මේක කියනවත් ගැලපෙන්නේ නැහැ. ඒ තරම් වටිනා ගාථාවක් මේ කියන්නේ. හැබැයි සමහර අය මේක අහනවත් කැමති නැහැ. අඬනවා සමහර අය මේක අහනකොට. පිනුතුනි ඒ තරම් වටිනා ගාථාවක් මේක. ඉතින් අපි මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වයේ පිරිනවන පෑම. උන්වහන්සේ මේ ලෝකයේ බිහිවෙන අවස්ථාවේදී ලෝකයේ අසිරිමත් සිදුවීම් සිදු වුණා කියලා සඳහන් වෙනවා. ඒක මනුස්ස ලෝක විතරක් නෙවෙයි පින්නතුනි, දිව්‍ය බ්‍රහ්ම ලෝක දක්වාම මේ උපත ගැන ප්‍රබෝධයක්, ආලෝකයක්, සහනයක් ඇතිරුණා කියලා සඳහන් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේම සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ ලෝකෙට මේ සාන්තිය දැනුණා. ඉතින් අන්නේ තෙමගුල අපි සමරන අවස්ථාවේදී පින්නතුනි අපේ කල යුතු ප්‍රධානම දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි ගරු කරන්න, මල් පහන් පූජා කරනවා, වෙසක් පොඩු හදන ඒවා බොහොම හොඳයි. උන්වහන්සේ වෙනුවෙන් බුදු ගුණ ගීත කියන ඒවාත් හොඳයි. නමුත් ඒ සියල්ලක්ම කරන අතරේදී පින්නතුනි අපි වඩාත්ම කල යුතු කාරණාය මොනවද? ඕ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මයේ මොකද්ද කියලා හොඳට උන්වහන්සේගේ දේශනය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඕන. වෙනත් ආගම් දහම් වලට සමාන කරුණුත්, වෙනත් ආගම් දහම් දර්ශන වලට කිසිසේත්ම සමාන නොවන බුදු දහමට විතරක් අනන්‍ය වෙච්ච කාරණාත් මොනවද කියලා අපට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. අන්නේ අවබෝධය ලැබීම තමයි පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේට දක්වන පළවෙනි ගෞරවය. ලෝකේ විද්‍යාඥයන්, උගත් අය නොඑක් විදිහෙහි දක්ෂය ලෝකෙ බිහි වෙනවා. ඒ බිහි වෙන අය අතුරින් පින්නතුනි ලෝකේ බුද්ධිමත් අය වඩාත්ම ගරු කරන්නේ කාටද? වඩාත්ම ගරු කරන්නේ පින්නතුනි දාර්ශනිකයන්ට. දාර්ශනිකයන් වඩා දුප්පත්. හැබැයි දාර්ශනිකයන්ට දර්ශනය વિશે ඉගෙන ගන්නකොට කියනවා දර්ශනය ඉගෙනගෙන මේ මොනව කරන්නද? ඈ දර්ශනය ඉගෙන ගත්තට රැකියාවක් නැහැ කියලා මුලින්ම කියන දර්ශන વિશેම ඔබ ඉගෙන ගන්න කියොත් මුලින්ම උගන්වන්නේ දර්ශනය ඉගෙනගෙන රස්සා නැහැ කියලා. නමුත් පින්නතුනි ෆිලොසොෆි කියලා කියන්නේ අපි ෆිලොසොෆි. සයිකොලොජි ඉගෙන ගත්තොත් නම් මොකක් හරි තියෙනවා. ෆිලොසොෆි ඉගෙන ගත්තොත් සමහර අය බය ඉගෙන ගන්න නේද? ඉගෙන ගත්තොත් ඔයක කියන්න හොඳ නෑ පින්නතුනි. එතකොට ලෝකයේ දක්ෂයන් බුද්ධිමතුන් කියලා සලකන්නේ දාර්ශනිකයන්ට. අන්න ඒ දර්ශන ලෝකයේ බිහිවෙච්ච දර්ශන තමයි වඩාම වටිනා දේ හැටියට සඳහන් කරන්නේ. දාර්ශනිකයන් කියන කාටද පින්නතුනි? ලෝකයේ මිනිසුන්ගේ මනස ඉහළටම දියුණු කළා, ඉහළම මානසික සුවය ලබන විදිය පෙන්නපු අය දාර්ශනිකයන් කියලා කියන්නේ. අන්න ඒ වගේ දර්ශනයක් තමයි බුදුදහම තුලත් තියෙන්නේ. සමහර හැබැයි කියන බුදුදහම දර්ශනයකටත් අයිති නැහැ. ඒක ජීවන ප්‍රතිපදාවක් කියලා සමහර අය කියනවා. කමක් නැහැ. නමුත් අපි දැනට හිතාගමු දර්ශනයක් කියලා. අන්න ඒ දර්ශනයක් තුලින් අපට ලැබෙන ප්‍රධාන දෙයක් තමයි පින්නතුනි ඒක ජීවන දර්ශනයක්. ජීවිතය සකසා ගන්න ඕන පිළිවෙලක් තමයි ඒකෙන් කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක දේශනා කරපු මේ සියලුම ධර්ම දේශනාවලින් කියන්නේ අපේ ජීවිතය ඉතාම ප්‍රායෝගික ප්‍රැක්ටිකලි සාර්ථක කරගන්න ක්‍රමය සඳහන් වෙනවා. ඒ සඳහන් කරන ක්‍රමයේදී පින්නතුනි තමන්ගේ ගෙදර ගෘහස්ත ජීවිතේ ඉඳන් ඉහළම ප්‍රඥාව දක්වා සියලුම පරාසයන් විස්තර කරනවා. ගෙදර තමන්ගේ දරුවන්ට සලකන්නේ කොහොමද? ගෙදර ඉන්න තමන්ගේ ස්වාමි දිහණියට භාර්යාවට සලකන්නේ කොහොමද? භාර්යාව සතුරු කරන හොඳ ලස්සන ඇඳුම් ගෙනහිලා දෙන්න, ආභරණ ගෙනහිලා දෙන්න. එතනින් පටන් ගන්න වෙනතුනි. එතනින් පටන් ගන්න දහම තමන්ගේ දරුවන්ට සලකන්න. පුත්ත ධාරාණා සුකේති පීනේති. දරුවන්ට උගන්වන සිප්පන් සික්ඛාපෙන්ති. සුඛා මත්තේ යථා ලෝකේ අතෝ පෙත්තේ යථා සුඛා. මව්පියන් සලකන්න. ඔහොම ඔහොම ගිහිල්ලා පේනතුනි මෙලව ජීවිතය සාර්ථක කළා, පරලෝ ජීවිතය සාර්ථක කරලා, ඒනුත් ඉක්මිලා සම්පූර්ණම සසර ගමෙන් නිමාටපත් වෙන විදියට මේ ධර්මය අනුපූර ප්‍රතිපදාවකින් දේශනා කරනවා. ඒක හරියට මහා සාගරයේ ක්‍රමයෙන් ගැඹුරට යන්නා වගේ. බුදුහාමුදුරෝ පහරාජකින අසුරේන්ද්‍රට දේශනා කරනවා මේ සම්බුදු සසුනේ තියෙන සුවිශේෂී අසිරිමත් කාරණයක් තියෙනවා. අන්න ඒ කාරණ නිසා තමයි යලි යලි භික්ෂුන් වහන්සේලා මේ ශාසනය තුල බැසගන්නේ. එවැනි කාරණා අටක් තියෙනවා. ඒ කාරණ වලින් එකක් තමයි මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන වගේ මේ ශාසනය ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අන්නේ යන ගමනේදී පින්නතුනි ලක්ෂණයක් තමයි බුදුහාඳුරු මුලින්ම දේශනා කරන්නේ දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනවං, ඕකරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං ආදී වශයෙන් ටික ටික ගැඹුරට යන්නේ. දන් දෙන කියානිසංස කොහොමද? සීල රකින්න කියානිසංස කොහොමද? මේ කම් සැපෙන් අයින් වීම ආනිසංස මොනවද? ඔහොමම ටිකෙන් ටික විරාගයේ පැත්තට මේ ධර්ම යනවා. එතකොට පින්නතුනි අපි බුද්ධිමත් නම් අපේ කැපවීම තියෙනවා නම් ඒ බුද්ධියේ ප්‍රමාණයට Tamanට මේ ධර්මයේ ගැඹුරට යන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙන් දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන් ඔබ හුඟක් දක්ෂයි. ඔබ හුඟක් දුරින්ද ලාපු කට්ටියනේ නේ. ඔබ ගොලි භාගයක්ම රවමක් ආවේ නේ. ලොකු දුරක් ආපු අය, ලොකු වීරයෙක්ින් ආපු අය ඔබට මේ හැකියාව තියෙනවා. හොඳම ඇසුරු කළා, හොඳම විශ්වවිද්‍යාලවල ගිහිල්ලා, හොඳ යාළුවෝ ආශ්‍රය කළා, හොඳ තරඟ විභාගවලින් පාස් වෙලා වාග් දක්ෂතා තියෙන අය තමයි ඔබ හැමදෙනෙම. හැබැයි අපේ ලක්ෂණයක් තමයි අපි අනිත් හැමදේටම දක්ෂ වුණාට ධර්මයේ ළඟදී අපි බොහෝ වෙලට කියන්නේ ඉතාම සරල කාරණා කතා කරනකොට තමයි කැමති. අර හොඳම විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඉතාම අමාරු සබ්ජෙක්ට්ස් වලින් ඩිග්‍රී අරගෙන ධර්මයේ ළඟදී ආවම කියන්නේ බොහොම සරල එකක් කියන්නේ තින් hina යන කාරණයක් වගේ සාමාන්‍ය දෙයක් දෙන්නාට පොඩි දෙයක් කිව්වම ඇති. එහෙම තමයි අපි කියන්නේ. පින්නතුනි එහෙම බෑ. මෙතෙන්දිත් අපි අර දක්ෂතාවය උපරිම ලෙස මෙතෙන්දිත් පෙන්වන්න ඕන අපි. ඒ හැකියාව අපට තියෙනවා. පින්නතුනි බුරුමේ සියම වගේ රටවලල හාමුදුරුවෝ කොච්චර ඉන්නවද දන්නවද? ලක්ෂ 5ට වැඩි රටවල් දෙකෙන්. එක රටක ලක්ෂ 5කට වැඩි ගණක් ඉන්නවා. ලංකාවේ හාමුදුරුවෝ කොච්චරද ඉන්නේ? 25000ක් විතර ඉන්නේ. නමුත් අර ලක්ෂ ගාණකින් දෙයට වඩා මේ 25000 හාමුදුරුවෝ කරනවා. ලෝක මට්ටමෙනුත් එහෙමයි. පින්නතුනි අන්නේ හැකියාව ශ්‍රී ලාංකිකයන් හැටියට ඔබට තියෙනවා. ඒ නිසා ඔබ මෙතෙන්දීත් ඔබට කොයි වයසේ හිටියත් මේ හැකියාව තියෙනවා. ඒ නිසා අනුපූර්ව ප්‍රතිපදාව කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුකුබ්බනින්නෝ අනුකුබ්බ පබ්බාරෝ ආදි වශයෙන් කියනවා. මේක අනුපූර්ව ටිකෙන් ටික ගැඹුරට යන දහමක්. ඔබ තේරුම් ගන්න ඔබට කොච්චරනම් මේ දහම ඔස්සේ දුරට බැස ගන්න පුළුවන්ද කියලා ඔබ අනුපිළිවෙලින් අහගෙන ඉන්න. වැනි දාගත්තොත් බැරි වෙනවා. අවදියෙන් ඉන්න ඕන. පින්නතුනි මූලික පදනම තමයි අපි එදිනදා ජීවිතයේදී ඕනෝන්ගේ යුතුයකම් කරමින් සදාචාරවත් ජීවිතයක් ගත කිරීම. සිංහාලවද සූත්‍රය, ව්‍යංගපජ්ජ සූත්‍රය, වසල සූත්‍රය, ආදී පරාභව සූත්‍රය මේ වගේ සූත්‍රෙන් දැක්වෙනවා පින්නතුනි සදාචාරවත් ජීවිතයක් ගත කරන ක්‍රමය. ඒ කරුණ ඕන කෙනෙකුට සම්බන්ධ කරගන්න පුළුවන්. අන්න ඒ කරුණුවට අමතරව පින්නතුනි මෙලව ජීවිතයක් සාර්ථක කරගන්න නම් කරුණු හතරක් ප්‍රධාන වශයෙන් ධර්මය තුළ විස්තර වෙනවා. මොනවද ඒ කාරණා? හරි, ඒකත් අපි ප්‍රඥාව ලබන කරුණ තමයි. හොඳයි, ඒකත් අපි ඉදිරියට කතා කරනවා. අපි මේ ධර්මයේ එක එක ස්ටෙප්ස් මේ කියන්නේ. ඒතර මුලින්ම ප්‍රයිමරි ලෙවල් එකේ ටිකයි දැන් අපි මේ කියන්නේ. මූලික වශයෙන් අපි ධර්මයෙන් ගන්න ප්‍රයෝජන ටික තමයි මෙලව ජීවිතය සාර්ථක වෙන්න අධ්‍යාපනයෙන් දිනු වෙනට ඕන. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සදාචාරය. මේ හතර තමයි මෙලව ජීවිතයේ සඵල වීමේදී මූලික සුදුසුකම් ටික. ගැඹුරු දහමකට නොගියත් මේ හතර තුල අපි දක්ෂ වෙන්නට ඕන. බුදුදහම තුල නොයේ කනුශාසනා තියෙනවා. මේ හතරෙන් අපි සාර්ථක වෙන්නේ කොහොමද කියලා. දැන් මව්පියන්ගේ යුතුයකම් දරුවන්ට ඉටු වෙනවන යුතුයකම් කියද්දී එක කාරණයක් කියනවා. මොකද්ද? සිප්පන් සික්ඛාපදෙන්ති කියලා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා. ඒක තමයි ශ්‍රී ලාංකේය අපේ සාහිත්‍යයේ තියෙන්නේ. දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දනනම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනුමයි කියලා. දෙගුරුන් කියන කාටද? දෙගුරුන් කියන අම්මා තාත්තට. ගුරුවරු කියන පාසලේ ඉන්න අය දෙගුරුන් කියන අම්මා තාත්තට. ඒතර අම්මා තාත්තට පුළුවන් නම් දරුවන්ට දෙන උසස්ම දායාදය තමයි වියතුන් සභා මැද. නිකන් සභා මැද නෙවෙයි. වියත් සභා මැද ඉදිරියෙන් ඉන්න විදියට තමන්ගේ දරුවන් ඔසවා තබන්නට ඕන. ඒ නිසා අධ්‍යාපනය ගැන සුත දනේ විදියට සමහර තැනකදී කියනවා. බාහු සච්ඡංච සිප්පංච කියලා මංගල සූත්‍රයේ මංගලහානයක් ඉදිරියට තියෙනවා. මේ වගේ හුඟක් තැන්වල පිනුතුනේ අධ්‍යාපනයේ වැදගත්කම සඳහන් කරලා තියෙනවා. ඒ අධ්‍යාපනයේ විෂය ධාරාවලින් සබ්ජෙක්ට්ස් වලින් දක්ෂ වෙන්නට ඕන. අනිත් එක ලැන්ග්වේජස් වලින්. මේ දෙකම වැදගත්. ඒ නිසා ලෝකයේ ඉංග්‍රීසි භාෂාවල් ඔබේ මව් බසයි හැර තවත් අමතර භාෂාවක්. ලෝකේ ප්‍රධාන භාෂා 10න් එකක් යම් කිසි ප්‍රමාණයකට ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕන. ඒක වටිනවා අධ්‍යාපනයේදී. ඒ වගේම මේ ලැබපු අධ්‍යාපනයත් එක්ක තමන් දෑතේ වීරියෙන් මහන්සියෙන් උපරිම ලෙස ධනෙ උපයන්නට ඕන. ඒ නිසා ධනෙ උපයන්න ගිහිල්ලා සීමා බුදුදහමේ නැහැ. සීමාව තමයි ධම්මිකේහි ධම්මලද්දෙහි කියන සීමාව. දැහැමිව පුලුවන් තරම් ධනෙ උපයන්නට ඕන. ඒ වගේම මේ ධනෙ උපයන ගමන් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න ඕන. ශාරීරික නිරෝගීතාව විතරක් නෙවෙයි මානසික නිරෝගීතාවයත් අපේ තියෙනට ඕන. මනසත් නිරවුල් කරගන්නට ඕන. ඒ වගේම පින්නතුනි සදාචාරවත් ජීවිතයක් අපි මුලින් සඳහන් කරපු ආකාරයට සදාචාරවත් ජීවිතයක් අපි ගත කරන්න ඕන. විශේෂයෙන් පංචශීලයේ පදනම් කරගත්තු ජීවිතයක් අපට සකසා ගන්න පුළුවන් නම් මේ ජීවිතය අපේ වාතුරට සාර්ථකයි. මොනද කారణ හතර? අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සදාචාරය කියන මේ කරුණු හතර. එතකොට මෙන්න මේ හතරෙන් අපි බොහෝ දෙනෙක් දිනු වෙලා තියෙන්නේ. නමුත් බුදුදහම තුළ පිනු තුනේ මෙතනින් නවතින්නේ නැහැ. මේක තව දොරටක් ටිකෙන් ටික ගැඹුරට යනවා. ඊළඟ පියවර මොකද්ද? තවත් අපි මානසික සුවයක් කරා ඉදිරියට යන්නට ඕන. මොකද පිනු තුනේ මේ හතරෙන් දිනුනා කියලා විතරක් අපට ජීවිත අවසාන කාලය වෙනට සතුට ලැබෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි කොයිතරම් හොඳ අධ්‍යාපනයක් ලැබුවත්, කොයිතරම් හොඳ වෘත්තීය මට්ටමින් හිටියත්, කොයිතරම් ධනිය තිබුණත් තමන්ට මේ හැමදාම නැහැ. තමන්ගේ ශාරීරික ශක්තිය පිරිහීමත් එක්කම වියපත් වෙනවත් එක්කම හිටියේ යාළුව ටිකෙන් ටික ඈත්වල ගිහිල්ලා සමහර අය මැරිලා, රස්සාවෙන් විස්රාම ගිහිල්ලා ටිකෙන් ටික කට්ටිය අඩු වෙලා. අර දරුව ගැන හුවා බලාපොරොත්තු තියාගෙන හිටියේ ඉතින් දරුවන් වා කෑද දැන්. මදස් දෙහික දිනනවා ඉතින් මල් ටිකක් අරගෙන ඉතින් එච්චරයි. ඉතින් ගෙදරේ තියෙන සුරතල් සතෙක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඉතින් ඒ සතා තමයි ඉතින් අන්තිමට වටිනේ. පින්නතුනි එහෙම වෙනවා ඉතින් අන්තිම කාලේ වන විට. ඒක තමයි සත්‍ය. අන්නේ අවස්ථාව වන විට පින්නතුනි බොහෝ දෙනා මානසිකව හුඟක් දුකින් ඉන්නේ මේ තමන්ගේ හුදකලා බවත් එක්ක. අන්නේ යම් කිසි මට්ටමකට වලක් වන්නට පින්නතුනි අපි අභ්‍යන්තර ගුණධම් පැත්ත ටිකෙන් ටික ගැඹුරට යන්න වෙනවා. මෙන්න මෙතෙන්දී තමයි පින්නතුනි දහමේ දෙවනි පියවර විදියට අපට ප්‍රඥාව ලබන ක්‍රමයක් බුදුදහමින් තියෙනවා. මුලින්ම අපි සඳහන් කළා අර විඤ්ඤෝ පුරිසෝ කියපු විදියට ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපට කිසියම් විදියක බුද්ධියක් තියෙන්න ඕන කියලා. හැබැයි පින්නතුනි ඒ බුද්ධිය යම්කිසි සීමාවක් තියෙනවා. මේ අධ්‍යාපනය ලැබුවත් ඒ අධ්‍යාපනයෙන් අපට ලබා දෙන්න පුළුවන් ඉහළම බුද්ධියක් තියෙනවා. එයින් එහාට ඒවලට ලබා දෙන්න බෑ. අපේ අම්මල තාත්තල අපිට දැන් උපතේම අපි බුද්ධියක් ගෙනාවා. අම්මල තාත්තලගෙන් ටිකක් ලැබුණා. සමහරට අම්මල තාත්තල ළඟදී ටිකක් අඩු වුණ තිබ්බ ටිකක් ගෙන අපු ටික සමහර අය. එහෙමත් වෙනවා. මොකද අපි දැන් අම්මල තාත්තල හිතන් ඉන්නේ හැමදේම දරුවට උගන්වන්න ඕන කියලා. මුකුත් දන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ නේ. හැබැයි අම්මල තාත්තට වඩා දරුවෝ ප්‍රඥාවන්තයි. යාළ ෆිසිකල් ඒජ් එක අඩු වුණාට ස්පිරිචුවල් ඒජ් එක වැඩි යකි. සමහර දේවල් අම්මලට තාත්තලට දරුවන් ඉගෙන ගන්න තියෙන. ඒ අට උගන්නන්න නෙවෙයි. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් පින්නතුනි කෙසේ වෙතත් අපි දෙමව්පියන්ගෙන් කොටසක් ඉගෙන ගත්තා, ගුරුවරුන්ගෙන් ටිකක් ඉගෙන ගත්තා. ඒ දෙගොල්ලටම දෙන්න බැරි පැත්තක් තව තියෙන ලෝකෙ. අන්නේ පැත්ත තමයි ආධ්‍යාත්මික ගුරුවරුන්ගෙන් අපිට ලබා දෙන්නේ. අන්නේ සාර්ථකත්වය ලබා ගැනීමේදී කරුණු හතරකින් අපි උපකාරවත් බව ලබන්නට ඕන. මොනවද ඒ කාරණා හතර? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ කරුණු හතර පිනුත්නේ අපි හැමදාම ධර්ම දේශනාවලදී කියනවා. ඇයි කියන්නේ? ඒ තරම වැදගත්. පෘථග්ජන භූමියේ ඉඳලා සීක භූමිය දක්වාත්, සීක භූමියේ සිට රහත් භාවයට පත්වීමත්, රහත්තන් වහන්සේ පිරිනිවන් පෑම දක්වාත් මේ කරුණු හතරත් එක්කමයි ඉන්නේ. ඒ නිසා හැම ආධ්‍යාත්මික ස්තරයක සිටින අය විසින්ම මේ කරුණ හතර අඛණ්ඩව තමන්ගේ ජීවිතයේ සෙවණැල්ල හා සමානව මේ හතරත් එක්ක යන්නට ඕන. ඒ වගේම පින්නතුනි මෙතන තවත් තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි මේ කරුණ හතරෙන් අපි උපකාරවත් බව ලබනකොට සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පින්නතුනි කාරණා දෙකක් තුල අන්තර්ගත කරන්න පුළුවන්. මොකක්ද මේ වචන දෙක? ඔව් බොහොම හොඳයි. සති සම්පජඤ්ඤය කියන වචන දෙක. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. එතකොට මෙන්න මේ සති සම්පජඤ්ඤය දිනු වෙන භූමි හතරක් තියෙනවා, පහක් තියෙනවා. මොකක්ද මේ පහ? ඒවට කියනවා විමුක්තායතන කියලා. ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න අවස්ථාව සති සම්පජඤ්ඤය දිනු වෙන අවස්ථාව. ධර්ම දේශනා කිරීම සති සම්පජඤ්ඤය දිනු වෙන අවස්ථාව. ධර්ම සාකච්ඡාව නැත්නම් ධර්ම සම්මන්ත්‍රණය සිහි කිරීමත් විමුක්තායතනය. ඊළඟ ධර්ම සජ්ජහනය. තාලෙට කියන්නේ චාන්ටින්. ඒකත් විමුක්තායතනය. සමහර අය ඒ ධර්මයේ සූත්‍ර සජ්ජහනා කරද්දී අවබෝධයට පත් වෙනවා. පස්වෙනි එක තමයි භාවනාව. එතකොට පින්නතුනි මේ පහෙන් මොකක් කළත් ගැටලුවක් නැහැ. හැබැයි ඒ තැනදී මොකද වෙන්න ඕන? සති සම්පජඤ්ඤය දිනු වෙන්න ඕන. ඇස් දෙක පියන් හිටියට සති සම්පජඤ්ඤය දිනුනාම වෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඇස් දෙක අරන් ඉදිද්දිම සති සම්පජඤ්ඤය දිනු වෙනවා. මේ ශාසනයේ බොහෝ ශ්‍රාවකයන් මාර්ගඵල ලැබලා තියෙන්නේ ඇස් දෙක අරගෙන ඉඳිද්දි. ඇස් දෙක වහගෙන භාවනා කරද්දිට වඩා ඇතමිට ඇස් දෙක අරගෙන ඉඳිද්දි තමයි බණහද්දී සති සම්පජඤ්ඤය දිනු වෙලා තියෙන්නේ. චරුත් හාමුදුරෝ, මුගලන් හාමුදුරෝ, මේ වගේ අය, සුදෝදන රජතුමා, බාහ්‍ය දාරුචීරිය, මේ වගේ අය පිනොතින මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන සක්‍රීයව සවන් දෙමින් සති සම්පජඤ්ඤය දිනු වෙන විදියට තමන්ගේ සිහිය හා නුවණ යොදන අවස්ථාවලදී. ඒ නිසා ඔබ වැඩසටහනට ගියහම ඔබ කලබල වෙන්න එපා. ඒ වැඩසටහන ගන්නේ භාවනා නම් වක් වෙලා කරේ නැහැ කියලා එහෙම කලකිරෙන්න එපා. භාවනාව කියලා අපි හිතන්නේ ප්‍රඥාව දිනු වෙන, අපි හිතන්නේ ඇස් දෙක පියාගෙන ඉන්න ඕන කියලා විතරයි කියන්නේ. නිදියගෙන හිටියත් සමානයි, ඇස් දෙක පියාගෙන හිටියොත් හරි කියලා අපි හිතන්නේ. පින්නතුනි එහෙම වෙන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන ඉඳීම නෙවෙයි ප්‍රඥාව වැඩි වෙන්නේ, හිටගෙන හිටියත් සමානයි. සමහර ශ්‍රාවකයන් ධර්මශාලාවේ කෙළවරේ හිටගෙන බණ අහලා තියෙනවා. එහෙම වෙච්ච වෙලාවලුත් තියෙනවා. ඒ නිසා තමන්ගේ සීයහනවන ඉතාම අධික විදියට දිනු වෙමින් ඒක කරවතින් පිනතුනි ඒ හැම අවස්ථාවකම විමුක්තායතනය. ඒ නිසා වැදගත් වෙන්නේ කොතෙක් දුරට තමන්ගේ සීයහනවන දිනු වෙනවාද කියන කාරණය. ඒතර කල්යාණ මිත්‍රයන් තමන්ට මුණගැහෙන නම් පිනතුනි ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රතිඵල ලැබෙන නම් තමන්ගේ ළඟත් ගුණධම් තියෙනට ඕන. නැත්තම් කල්යාණ මිත්‍රයන් මුණගැහුනට ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ තමන්ට. කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. බොහෝ විට පින්නතුනි ධර්මඥානය තියෙන කෙනෙක් හම්බුනහම ධර්මය ගැන කාරණා ටිකක් අහන්න යාගෙන කතා බහ කරන්න. අපි දන්න දේ කියන්න කලින් එයා දන්න දේ අහන්න පොඩ්ඩක්. විමසන අදහසින් අහන්න ඕනේ නැහැ, විනිශ්චය කරන්න නෙමෙයි යන්නේ. අපිට ඉගෙන ගන්න අදහසින් අවංකව අහන්න. ඒ වගේම එයා දන්නේ නැති කාරණා තමන් දන්නේව තියෙනම් ඒවත් කියන්න. ඒ වගේම මෙතෙන්දී පේනොතින ප්‍රධාන දෙයක් තමයි තමන් ඒ අය හඳුනාගන්න බුද්ධිමත් වෙන්නට ඕන, තමන් අවංක වෙන්නට ඕන. එහෙම නොවුනොත් තමන්ට කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණත් තමන්ට හඳුනාගන්න බෑ. මොකද බොහෝ විට අපි කල්යාණ මිත්‍රයන් කියලා හිතන්නේ හුඟක් hina වෙනවා නම්, හුඟක් ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්නවා නම්, අපිට කෑම බීමෙම හුඟක් දෙනවා නම්, හොඳට සුවඳව කතා කරනවා නම් අපි හිතන්නේ කල්යාණ මිත්‍රයන් කියලා. ඒත් හොඳ කල්යාණ මිත්‍රයන් වෙන්න පුළුවන්. නමුත් ඒක විතරක් නෙවෙයි පිනතුනේ මිනුම් දණ්ඩ. බොහෝ කල්යාණ මිත්‍රයන් එච්චර සුහඳ නැහැ. අපිට ඇත්තමිට තේරුම් ගන්න බැහැ. දුමෙන් පැන දෙන්නවත්, හැසිරීමෙන්වත් තේරුම් ගන්න හුඟක් අමාරුයි. ප්‍රඥාව තේරුම් ගන්නේ කොහොමද පුද්ගලයෙක්ගේ? ප්‍රඥාව තේරුම් ගන්නේ සාකච්ඡාය ප්‍රඥා වේදිතබ්බෝ කියලා කියනවා. කෙනෙක්ගේ ප්‍රඥාව තේරුම් ගන්නේ සාකච්ඡාවෙන්. කෙනෙක් කොච්චර උපාධි තියෙනයි කියලා කිව්වත්, කොච්චර පොත් 100ක් කියලා තියුනයි කිව්වත්, ඒකෙන් තේරුම් ගන්න බෑ. පුද්ගලෙත් එක්ක ධර්ම සංවාදයක යෙදෙන්නට ඕන ඒවට අහන ප්‍රශ්නක් තියෙනවා. ප්‍රශ්න මොනවද කියලා කියන්නේ? ප්‍රශ්න පාඩම් කරන් ගියලා මේ පිනුතුණ ඊට පස්සේ කන්ටිනියු කරන්න ගන්නේ ඊට පස්සේ. ඔබ දිගටම ධර්මය අහනකොට ඔබට මේ ප්‍රශ්න තේරෙනවා. ඈ අවුරුද්ද සැරයක් આવොත් පොඩ්ඩයි අහන්න ලැබෙන්නේ. මාස සැරයක් આવොත් තව ටිකක් අහන්න ලැබෙනවා. මාස දෙපාරක් අහන්න આવොත් තව ටිකක් අහන්න ලැබෙනවා. හැබැයි සතිපතා එනයිට තමයි හුඟක් අහන්න ලැබෙන්නේ. පින්නතනේ එනිසා තමන් දක්ෂ වෙන්නට ඕනේ ධර්මයේ තියෙන හොඳම කාරණා ටික හරියට පහරාද සූත්‍රයේ දැක්වෙනවා. හරියට මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙන මිනි මුතු වගේ මේ සම්බුද්ධ ශාසන නැමැති මහා සයුර තුළ පිනතුනේ වටිනාම මිනි මුතු ටිකක් තැන්පත් වෙලා තියෙනවා. ඒව ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රයත් එක්ක. වරක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා, බුදුහාඳුරනේ මට හිතෙනවා මේ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා මට හිතෙනවා කියලා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර කියනවා, මාහේවන් ආනන්ද සකල මේ වේදම් බ්‍රහ්මචරියන් යදිදන් කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා. ආනන්ද එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා. භාගයක් නෙවෙයි මේ සමස්ත බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා. වර්තමානයේ අපි පින්නතුනේ හුඟක් වාසනාවන්තයි. ඉස්සර නම් දැන් ශ්‍රී ලංකාවෙ හැම කල්යාණ මිත්‍ර හොයාගෙන අනුරාධපුර පොළොන්නරු කාලේ ඇතැම් විට මිහින්තලේ ඉඳලා සිතුල්පව්වට පයින් වඩිනවා ස්වාමීන් වහන්සේලා. තිස්ස මහරාමේ ඉඳලා අනුරාධපුරයට පයින් වඩිනවා. ඊතරම් දුර ගමනක් ගිය කල්යාණ මිත්‍ර හොයාගෙන. දැන් අපට කල්යාණ මිත්‍ර ඇතේමයි. ෆෝන් එකේම තියෙන කල්යාණ මිත්‍ර. ඇයි ඒ? ඔව් හොඳ ධර්ම දේශනා තියෙනවා. තමන් අහන්න පුළුවන්. තමන් වාසනාවන්තයි මේ කාලේ. ඒක භාෂාවකින් නෙවෙයි, සමහරින් වෙබ්සයිට්ස් තියෙනවා භාෂා 12කින් ධර්මයේ තියෙනවා. පින්නතුනි හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන නියම දහම තෝරා ගන්න. මොකද අපිට වටිනාම දේ කාලය, ඒ කාලේ ළඟදී වඩාත්ම ප්‍රතිඵලදායි ටික තමන් තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒකට තමන්ගේ ළඟ බුද්ධියක් තියෙන්නට ඕන. ඒක ඉතින් තමන් ගොඩනගා ගන්න ඕන දෙයක්. පින්නතුනි මෙන්න මෙතෙන්දි තියෙන ලක්ෂණය තමයි මේ කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට ඒ කල්යාණ මිත්‍රයන් ළඟදී තමන්ගේ සුවච බව, ඇහුම් කන්දේම, සක්‍රීය සාන්දේම තමන්ගේ ළඟ තියෙන්නට ඕන. ඊළඟට පින්නතුනි ඒ ධර්මයේ තමන්ට ලැබීම තමයි සවනානුත්තරය කියලා කියන්නේ. තමන්ගේ දසවන් වලින් තමන්ට ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය. මේ සද්ධර්මය ලබන්න තමයි පින්නතුනි අපි බොහෝ කාලයක් මේ සසරාවේ මේ අවස්ථාව ලබා ගන්න. ඇතැම් විට සතර අපි බොහෝ ආත්ම භාවවල ඇවිල්ලා තියෙනවා. ඇතැම් විට එනකොට ඇතැම් විට බුද්ධෝත්පාදන කාල නැහැ. ඇතැම් විට එනකොට ඉතාම දුෂ්කර ප්‍රදේශවල ඉපදෙලා තියෙන්නේ. ධර්මය අහන ප්‍රදේශයක් නැහැ. සමහර කාල වෙනකොට ඇතැම් විට ආබාධිකයි, මන්දබුද්ධිකයි, අංග විකලයි. ඒත් ගන්න බෑ. ආයෙත්ින් පින් කළා ආයෙනවා. ආයෙනකොට මනුස්ස ලෝකෙ ඉපදෙනවා හුඟා දුප්පත්. ඉතින් බණහන්නත් එන්න ඕන. නමුත් ඉතින් වෙලාව නැහැ. පැය දිගටම වැඩ කරන්න වෙනවා. ඉතින් ලොකු උනන්දුවක් තියෙන ධර්මයේ හැසිරෙන වෙලා නැහැ. ඉතින් එහෙම එහෙම සතර හුඟාකල් ආපු අය තමයි පිනතුනේ අද ඉන්නේ. අද ඔබ මේ ටික ලැබලා තියෙන මොකටද? ඔබ විවේකය, පරිසරය, නිරෝගී භව, මේ සියලුම දේශපාලන සහනශීලී වාතාවරණය, මේ ඔක්කොම පරිසරයක් ඔබ ලැබුවේ පිනතුනේ මොකටද? දරුවට උගන්නලා මාන්නේ වැඩි කරගන්නද? නෑ පිනතුනේ, දරුවටත් හොඳට උගන්නන්න. ඒ සියලුම දේවල් කරන අතරේදී ඔබ මේ සියලුම දේවල් ලැබුවේ පින්නතුනි ලොකු පිනකින්, ලොකු වාසනාවකින්, ලොකු ප්‍රාර්ථනාවකින්. ඒ ඔක්කොම පහසුකම් ටික ලැබලා ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්න, ඒ ධර්මයේ හැසිරෙන අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළ තමයි අපට අද මේ ටික ලැබිලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අනිත් වැඩ කරන අතරේදී තමන්ගේ ජීවිතයේ ප්‍රධානතම කාර්යය වෙන්නට ඕන මේ අපට ඉතාම දුර්ලභ ලැබිච්ච මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒක තමයි අපි බුදුහාඳුරණ කරන නියම ගෞරවය දැක්වීම වෙන්නේ. ඒක තමයි නියම ලෙසම අපේ හිතට කරන ගෞරවය වෙන්නේ. අපි මේ වගේ පහසුකම් ටිකක් පින්නතුනේ ලැබුවේ අපේ හිතේ තියෙන හිත අපි පිරිසිදු කරගෙන හිටිය නිසා. අපේ හිත ගියාක් මේ අන්තිමට අපිරිසිදු වෙලා තිබ්බනම් මේ පහසුකම් හුකුත් නැහැ පින්නතුනේ. ඇතැම් විට මේ ගොඩ නැගිල්ලෙම සතෙක් වෙලා ඉපදෙන්න තිබුණා. කියන පොත් එක් වෙලා කූඹියෙක් වෙලා මීයෙක් වෙලා මේකෙම ඉන්න තිබුණා. නමුත් ඇස් දෙක හැරලා බලනකොට මේ ටික පේනවා. නමුත් එයාට පේන වෙන විදියකට. බිත්තිය පේන්නේ ආ හොඳට හොඳ ආහාරයක් කන්න පුළුවන් අර මුල්ලෙන් ටික. එහෙම කියලා තමයි එයාට පේන්නේ. කැරපොත්ති. සමහරට මීයේ. ආ මීයේ කියන හොඳ බංකුවක් තියෙන මට හොඳ කෑමක් කියලා. එයාට හිතෙන්නේ එහෙමයි. මේ ටිකමයි පේන්නේ. ඒ සත්‍යන්ට ඒ විදියට පේන්නේ. මෙතනෙම ඉන්න සමහර අමුෂ්‍යයන් ඇති. ඒ සත්‍යන් ඇතැමිට විමානයක් කරගෙන ඉනවත් ඇති මෙතන. පින්නතුනේ මේ අදාපට ඇස් දෙකෙන් මේ ටික ලැබිලා තියෙන නිකන් නෙවෙයි. මේ ඇස් දෙක ඇරෙනකොටම මේ කන් දෙක ඇහෙනකොටම මේ ටික ලැබෙන්නේ නිකන් නෙවෙයි. මහා පිනකට මේක ලැබෙන්නේ පින්නතුනේ. මේ පින අපි දන්නේ නැහැ කොච්චරද කියලා. මේක අපිට තේරුම් කරලා දෙන්නේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුණ නැත්නම් අපට හිතෙන්නේ මේකේ වටිනාකමක් නැහැ කියලා. ඒ නිසා පින්නතුනේ හිතන්න එපා මේ පහසු කණ්ඩික ඔබට නිකන් ලැබුණා කියලා. ඒ පින නොතිබ්බොත් ඇතැමිට මේ බණ ඇහෙන මාන ඉන්න පුළුවන්. එයාට ගානක්වත් නැහැ. එයාට දැනෙන්නේවත් නැහැ මේක. ඒ නිසා පින්නතුනේ අන්න ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් සද්ධර්මය ඇහෙනකොට ඒ සද්ධර්මය අනුව යෝනිසෝ මනසිකාරය දියුණු කරනවා. මොකද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියටත් තමන්ගේ හිතේ කුසල් වැඩි වෙන විදියටත් තමන් හිතන විදියටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. පින්නතින යෝනිසෝ මනසිකාරය ඉතාම පුළුල් වචනයක් මේ දහමේ තියෙන. බුදුදහමේ තියෙන සියලුම ඉගැන්වීම් සියලුම ප්‍රතිපදා මේ යෝනිසෝ මනසිකාරය තුළට ගන්න පුළුවන්. පිළිපදින්න ඕන ඔක්කොම ටික. ඉතාම සරල තැනින් ගත්තොත් පින්නතුනි දැන් අපිට බොහෝ වෙට අපේ හිතරිදෙන් ඇතිවන්නේ හිත ගැටුම් ඇති වෙන්නේ මේ හමු වෙන එදිනදා හමු වෙන පුද්ගලයන් ගැන අපේ හිතේ ඇතිවන විරසක බවත් එක්ක. අන්න එතන පින්නතුනේ පළවෙනි පියවර තමයි මෙන්න මෙතන අපි ජය ගන්නට ඕන. අපිට නිතරම පුද්ගලයෝ ගැන හිතනකොට නිතරම ඇසුරු කරන පුද්ගලයන් ගැන අපිට වැඩිපුර ප්‍රසාදයකට වඩා අප්‍රසාදය තියෙනවා. අන්න එහෙම නොවන විදිහට තමන්ගේ හිත හදා ගන්නට ඕන. කොහොමද හදා ගන්න අපි කරනුත් කියලා තියෙනවා. තමන් නිතරම ඇසුරු කරන නිතරම දවසට වැඩිපුර වාර ගානක් හිතනයි ඉන්නවනේ. ඒක පොඩි ලිස්ට් එකක් ලියාගන්න. ඈ මහත්තේ වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, වැඩ කරන තැන මහත්තේ වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, අමනාපෙච්ච මල්ලි වෙන්න පුළුවන්, මොකක් හරි කෙනෙක් ඉන්න පුළුවන්. නැත්නම් ඇතැම් විට රටක ජනාධිපති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔව් නිතරම මතක් වෙන්නේ සමහර ඇතනේ. ඔව් අන්න ඒ වගේ 10 දෙනෙක් හරි 20 දෙනෙක් හරි ලියා ගන්න. ලියාගෙන ඒ හැම කෙනෙක්ගෙම එක හොඳ ගුණයක් හොඳට මතක් කරගන්න. ඒ පුද්ගලයා සිහිපත් වෙනකොටම අර ගුණයත් එක්ක ඒකට සම්බන්ධ කරලා යා බලන්න. යා කරපු හොඳ දේක් කොහොම හරි මතක් කරගන්න. හොඳ දේක් බැරි නම් අඩු ගන්න යා හොඳට ඇඳුම් ඇඳලා ඉන්නවා කියලා හරි හිතන්න. හොඳ ලස්සන කෙනෙක් කියලා හරි ඒක හරි හිතන්න. අනේ හොඳට යා නිතර පිරිසිදු වෙටින් අනිත් පැයට හුඟක් හොඳයි ඒක එහෙම කියලා හරි. ඉතින් හොඳට පිරිසිදුවට නාලින්න එක අනිත් යන හොඳයි නේද? එහෙම කෙනෙක් කියලා හරි හිතන්න. එහෙමත් බැරි නම් අනේ යාගේ දරුවෝ හොඳ දරුවෝ හොඳට ඉගෙන ගත්ත දරුවෝ එහෙම කියලා හරි හිතන්න. එහෙමත් බැරි නම් හිතන්න අනේ ගියාත් මගේ දරුවෙක් වෙල හිටිය කෙනෙක් වෙන්න පුළුවන්, මගේ අම්මා වෙලා මගේ තාත්තා මට උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන් කියලා එහෙම හිතන්න. ඒත් බැරි නම් අඩුම ගානේ හිතන්න ඔබ කර්මයේ විශ්වාස කරනවා නම් අනේ මේ තැනැත්තා මේ මනුස්ස ආත්ම භාවයේ ලැබුවේ ගියාත් මුගා පින්කම් කරපු කෙනෙක් නේද? මේ ආත්ම භාවයේ මෙයාගේ අඩුපාඩුම් තිබුණත් මෙයා සසරේදී හුඟක් පින් කරපු කෙනෙක් නේද කියලා එහෙම හරි බලන්න. කෙනොතේ මෙන්න මෙතනින් තමයි යෝනිසෝ මනසිකාරය පටන් ගන්න. මේකේ තවත් ඉහළ අවස්ථාවක් තමයි මෛත්‍රී භාවනාව. බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කරනවා කිසියම් ශාන්ත පදයක් කරා යන්න කිසියම් කෙනෙක් කැමති නම් මානසික සුවයක් කරා යන්න කැමති නම් ඒ යන ගමනේදී ආරම්භක පියවර තමයි මොකද්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. වාහනේ යනකොට යන වාහන ටික ඔක්කොම වටම මෛත්‍රිය වැඩම යන්නේ පැත්තේ ඔක්කොම කට්ටියද. තමන්ගේ දරුවෝ වගේ බලන්න පින්නතුනි. කර්ණමෙති සූත්‍රයේ තියෙනවනේ මාතා යතනියම් පුත්තන් කියලා. තමන්ගේ ළමයෙක් දරුවෙක් තමන් යන පාරේ තමන් ඉස්සරහට වාහනයක් දැම්මොත් අමනාපද ඔබ? නෑ නේ නේ. දැන් අපි දැකලා තියෙනවා බයිසිකල් එහෙම පුරුදු කරන යනවා නේ නේ. අම්මල තාතල ළමයක කුටි සයිකල් වල යනවා නේ. දරුවට නිතර මිත්‍රාට දහන්න අවස්ථාව දෙවියන්නේ. දරුවා අනතුරක් වුණත් පේනවනේ. පින්නතුනි අපට පින්නතුනි පුත්‍ර ස්නේහෙන් අනිත් අය කෙරෙහි බලන්න පුළුවන් නම් අපේ හිතේ කොච්චරනම් මානසික විරසක බව අඩු වෙනවද? පුදුගෙනේක තියෙන ගැටුම අඩු වෙනවද? වෙන කෙනෙක්ගේ වරදකදී අපි නිතරම සමාව දෙන්න බලාගෙන ඉන්නේ. එනිසා නිතරම පින්නතුනි අනිත් කෙනාට උදව්වක් කරන්න බලාගෙන, වරදකදී යාට පිහිට වෙන්න බලාගෙන, වරදකදී සමාව දෙන්න බලාගෙන නිතර අනිත් කෙනෙක් ඇසුරු කරන්න. අනිත් කෙනේ තමන්ගේ දරුවෙක්ම දැස බලන මානසිකත්වයෙන් බලන හුරු වෙන්න. එතකොට අපේ ජීවිතවල පින්නතුනි දැන් තියෙන මානසික ගැටලු 50%කට වඩා අඩු වෙනවා. මානසික තියෙන ගැටුම් වා අඩු වෙනවා. කෑමක් කන ගියත් නිතර අනිත් කෙනා ගැන හිතන්නේ. වාඩි වෙන්න ගියත් තමන්ට වඩා අමාරු කෙනෙක් දැකමහනේ ඔයා මේ පුටුව ගන්න, මේ ආසනේ ගන්න කියලා පොට්ටේ දෙන ඔයාට. පින්නතුනි අන්න ඒ ස්වභාවයෙන් අපි නිතරම ඉන්නට ඕන. ඒක තමයි මේ මානසික සුවයක් හොයන ගමනේ මූලික පියවරක් වෙන්නේ. අන්නේ මෛත්‍රිය තියෙන කොට පින්නතුනි අපි නිතරම අනිත් හැට දෙයක් දෙන්න පරිත්‍යාගශීලී අපි. අපේ දෑතින් අපේ මුවට දෙයක් ගන්න කලින් අපි වෙනත් කෙනෙකුට දෙයක් දෙන්න නිතර උත්සාහ කරනවා. ඔබේ කුසට ගිහිල්ලා ඔබේ කුසේ තියෙන කුසගින්න නිවෙන තියෙන ආහාරය වෙනත් කෙනෙකුට දීලා වෙනත් කෙනෙක්ගේ කුස නිවලා එයා සතුටෙන් ඉන දකිනකොට කොච්චර සන්තෝෂයක්ද ඔබට? පින්නතුනි මේ මානසිකත්වය ඇති කරගන්න. ඒක ලොකු ගුණයක්. ඒ නිසා ධර්ම මාර්ගයේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට මෙන්න මේ කාරණා නුවණින් මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කිරීම මේ සරල දෙයින් පටන් අරන් පින්නතුනි උපරිමය තමයි. මොකද්ද? දිත්තේ දිට්ටමත්නම් කියලා කියන්නේ. දැක්කනම් දැකීම මාත්‍රම යක්ෂණික අනිතිතාවය මෙනෙහි කරනවා. අන්නේ අවසාන ඉලක්කයට යන්න ඔබට පුළුවන්කම තියෙන්නේ ඔබේ ළඟ මේ පල්ලෙහා ගුණ දහම් දෙක තියෙනවා. නැත්තම් ඔබ පරිසම්පාදයේ හුඟක් අහන්න පුළුවන්. අනිතිතාය පිළිබඳ මහා වාදිවාද කරන්න පුළුවන්. නමුත් මොනවත් පරිසරේ නෑ ඔබේ. ඔබේ ජීවිතය ඇතුල් වෙන්නේ නෑ මොනවත්. ජීවිතේ වෙනසක් වෙන්නේ. කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ කොයිතරම් දුරට යාට ධර්මඥානය තියෙනවද? කොයිතරම් එයා ධර්මශාලා විදි සාකච්ඡා කරන දක්ෂද? ඒ කාරණේ මත නෙවෙයි පින්නතුනි. ඒ තමන් දන්න ධර්මකාරණා කොයිතරම් දුරට තමන් අවංකව පිළිපදිනවද? ඒ පිළිපැදීම නිසා තමන්ගේ ජීවිතයේ කොයිතරම් වෙනසක් වෙනවද? මානසික සුවයක් වෙනවාද කියන කාරණේ මතයි තමන්ගේ සාර්ථකත්වය බලන්නේ. අන්න යන ගමනේදි පින්නතුනි. උගා කල්පනාවෙන් ඉන්න. පින්කම් කරනකොට, සමාජ සේවය කරනකොට ඔබ ඒ කරන දේවල් වලින් ඇත්තටම ඔබට මානසික සුවයක් ලැබෙනවාද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන්. කොහොමද බලාගන්නේ? පින්කම අවසානයේදී පින්නතුනි ඔබම ඔබ ගැන බලන්න. තමන් මේ මහා පින්කමක් කළාට පස්සේ පින්කමේදී තමන්ගේ ළඟ තිබෙච්ච තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. මහා දානයක් දුන්නා, කටින පින්කමක් කළා, බෝධි ප්‍රාකාරය හැදුවා, තාප්පෙ දැම්මා, කුටියක් හැදුවා. මේක කළ ඉවරුණාට පස්සේ තෘෂ්ණාව වැඩි වුණාද අඩු වුණාද? සක්කාය දිටි වැඩි වුණාද අඩු වුණාද? මාන්නේ අඩු වුණාද වැඩි වුණාද? තමම තමන් ගැන බලන්න. අනිතට කියන්න ඕනේ තමන් දන්න. තමන් කල්පනා කරලා බලන්න. එහෙනම් මේ කරපු දෙයින් තමන්ගේ මානසික සුවේ වැඩි වුණාද අඩු වුණාද කියලා තමන්ම තමන් ගැන බලන්න. කාටවත් කියන්න ඕනේ. බොහෝ විට පින්නතින අපට මෙන්න මෙතෙන්දි වරදිනවා. පින්කමක් කළ අවසානයේ බලන්නේ මොකද්ද? පින්කමට මුලින් මහන්නේ කී දෙනෙක් ආවද? පූජකලේ මොනවද? කොච්චර හාමුදුර ගුණ කතන කළාද? කොච්චර වෙලාවක් නම කිව්වද? පුතාගේ, දුවගේ, මිනිබිරියගේ? පින්නතුනි මේව තමයි බොහෝ දෙන මේ පින්නතුන් නෙවෙයි, සමහර අය එහෙම. පින්නතුනි එහෙමනම් අපට වැරදුනා තමයි. ඒ පින්කම් වලින් ඔබ සුගතිගාමි වෙන්න පුළුවන්. ඒක නෙවෙයි ගැටලුව. නමුත් අපි බුද්ධ ශ්‍රාවකයන් විදියට පින්නතුනි අපි ඊට වඩා ගැඹුරු දෙයක් අපේ ජීවිතවල තියෙන ප්‍රඥාව කරයන්. ඒ නිසා පින්කමක අවසානයේ බලන්නේ ඇත්තටම තමන් සාර්ථකද කියලා. තමන්ගේ මානසික සැනසීම වැඩි වෙච්ච කෙනෙක් වෙන්න ඕන කොහොමද වෙන්නේ? තෘෂ්ණාව අඩුනා වෙන්නට ඕන. සක්කාය දිට්ඨිය, මමයි මේක කළේ කියලා තමන් ඉස්මතු වෙන්න යන ගතිය අඩු වෙන්නට ඕන. තමන් දේ කළ කැත්තට වෙලා නිර්හංකාරව තමන් ඉන්න දක්ෂ වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මාන්නේ. මනින අනිත් පැත්ත එක. අපේ පින්කමේදී මෙච්චරයි. අහවලාගේ පින්කමේදී මෙච්චරයි. මනින. අහවලාගේ දානේදී 8-9 අපේ 19ක් ආවා. පින්නතුනි එහෙම දැන් මනිනවා. ඒතර මනිනකෙන් නෙවෙයි ඒකෙන් නෙවෙයි තමගේ සාර්ථකත්වය බලන්නේ. තමන් එක නමකට වෙන්න පුළුවන් දානේ දුන්නේ. අල්ලපු ගෙදරගෙන 10 දෙනෙකුට වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ එක නමකට පූජා කරපු ඒ දාණය ඔබ හුඟාම ශ්‍රද්ධාය වෙන්නන් දුන්නේ. ඔබ හුඟාම මහන්සිලා නම් ඒකට වියදම් කළේ. ඇතැමිට අර 19ට වඩා ඔබට ආනිසංස ලැබෙනවා. ඒ 19ට පූජා කළාට වඩා ඔබගේ කෙලෙස් අඩු වෙලා මානසික සුවය දිනු වෙලා. ඒ නිසා අර බාහිර දේවල් වලින් විතරක් සරලව බලන්න හුරු වෙන්න එපා. නිතරම බුද්ධිමත්ව ඒ දෙස බලන්න. ඒ වගේම ඇතැමිට පින්කමකදී ඔබේ නම නොකිය උනා වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ගුණධාමලෙන් ඉහළට යනකොට පින්නතුනි සමහර එහෙම නම් කියව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මලගිය කෙනෙක් වෙනුවෙන් නම කියනවා. ඒක ඉතින් එයාට පින් අනුමෝදන් කරන්න. නමුත් ඉන්න අය කෙනේ දැන් අලුත්ම ජෙනරේෂන් එක දැන් අලුත්ම බිහි වෙන අය පින්නතුනි හුඟක් ඒ කැපී පෙන ගතිය අඩුයි. එයා හුඟක් ගැඹුරු පින්කම් කරනවා. හුඟක් ප්‍රඥා දිනු වෙනව කරනවා. කළ පැත්තට වෙලා නිර්හංකාරව එයා ඉන්නවා. ඒ නිසා වැඩිහිටියන් බොහෝ වෙට දැන් තරුණ අයගෙන් තමයි ඉගෙන ගන්න තියෙන දේවල්. වැඩිහිටියගෙත් හොඳ අය ඉන්නවා නැත්තේ නැහැ. නමුත් පින්නතුනි අලුත් ජෙනරේෂන් එක වාක් ධර්මයත් එක්ක ඒගොල්ලන් යනවා ප්‍රැක්ටිකලි. ඒ නිසා මෙන්න මේක තමන්ට තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක්. පින්නතුනි මෙන්න මේ ගුණධම් ටිකත් එක්ක යනකොට තමන් හතරවෙනි කාරණේ තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව. කල්යාණ මිත්‍රයන් ඉදින් ධර්මය ඇහෙනකොට ඒක නුවණින් මෙනෙහි කරනකොට ඒ තැනත්තා තේරුම් ගන්නෝ මේ සද්ධර්මයේ යන මාවත් දෙකක් තියෙනවා. පාරවල් දෙකක් තියෙනවා. මොකද්ද පාරවල් දෙක? එකක් තමයි ස්වර්ගගාමි මාර්ගය, අනිත් එක තමයි මෝක්ෂ මාර්ගය. එකක් ස්වර්ගගාමි මාර්ගය, අනිත් එක විමුක්ති මාර්ගය. හෙවන්ලි පැත් ඇන් ඩෙලිවරන්ස් පැත්. පින්නතුනේ මෙන්න මේ දෙකේ වෙනස පැහැදිලිවම හඳුනා ගන්නට ඕන. දැන් වුණ අපි ටිකෙන් ටික දැන් ගැඹුරට යනවායි. හොඳ කල්පනාවෙන් ඉන්නයි. දැන් මෙන්න මෙතෙන්දී පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල පැහැදිලි ගමන් මාර්ග දෙකක් විස්තර වෙනවා. බුදුහාමුදුරෝ මහා ප්‍රඥාවෙන් යුක්ත වුණා වගේම පින්නතුනේ මහා කරුණාවෙන් යුක්තයි. ඒ නිසා ප්‍රඥාවන්තයෙට ඉහෙළම බණ කිව්වෝ වගේම එතෙක් මාර්ගයට යන්න බැරි ඇට රැකවරණයක් සුරක්ෂිත භාවයක් මේ සතර ගමනේදී තියෙනට ඕන. ඒ නිසා ඒ ඇට බුදුහාමුදුරෝ කර්මය අදහන්න ස්වර්ගගාමී මාර්ගය දේශනා කළා. කොසොර රජතුමාට පින්නතුනේ දේශනා කරපු දේශනා රාශියක් තියෙනවා. හැබැයි කොසොර රජතුමා සෝවන් වුණේවත් නැහැ. සමහර අවස්ථාවේ බුදුජාණන් වහන්සේ මේ දාන කතාදිය පැහැදිලිව විස්තර කළා තියෙනවා සසර ගමනේදී පින් වැඩෙන විදියට. උදාහරණයක් ඇටියට දක්ෂින විභංග කියලා සූත්‍ර තියෙනවා. දන් දීමේ ආනිසංස බෙදා දක්වන සූත්‍ර තියෙනවා. තිරිසංගතෙකුට දුන්නොතින් මෙච්චර කාලයක් ආනිසංස තියෙනවා. දුස්සීල මිනිසෙකුට දුන්නොතින් ඊට වඩා ආනිසංස 10 වැඩි. සිල්වත් මිනිසෙකුට දුන්නොතින් ඊට වඩා ආනිසංස 10 වැඩි. කර්මඵල අදහන කෙනෙකුට දුන්නොත් තවත් වැඩි. ඥාන ලැබුව කෙනෙකුට දුන්නොතින් ඊටත් වඩා වැඩි. මාර්ගඵල ලාභී සෝවාන් මාර්ගයේ ඵලය ওই වගේ මාර්ගඵල ටිකෙන් ටික වැඩි වෙනකොට ආනිසංස වැඩි. රහතන් වහන්සේට හුඟක්ම වැඩි. පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පූජා කරනකොට ඊටත් වඩා ආනිසංස 10 වැඩි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පූජා කරනකොට තවත් ආනිසංස 10 වැඩි. මෙහෙම අනුශාසනා පෙළක් දහම තුල තියෙනවා. වරදවා ගන්න එපා. මේ කරණා ඉතාම පැහැදිලිව මේ සඳහන් කරන්නේ. හොඳ අවධානයෙන් ඉන්න. මෙහෙම සත්‍යය කෙරෙහි කරුණාසහගතව සසර දිගින් දිගටම යන අයට රැකවරණයක් සඳහා පුණ්‍ය ශේත්‍ර, පුණ්‍ය ශේත්‍ර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ තියෙනවා. ඇයි එහෙම පැහැදිලි කරන්නේ? මේ ආත්මයේදීම මාර්ගඵල ලබන තරම් සමහර අයට බුද්ධි එච්චර දිනු කරන්න බැරි අය ඉන්නවා. ඒ අයට මේ දෙන පොඩි දෙයින් හරි සතර හුඟක් ආනිසංස ලැබෙන්න ඕන. දැන් මට්ට කුණ්ඩලී ධර්මය අවබෝධ කරගන්න නෙවෙයි දානයක් දෙන්න තරම්වත් හැකියාවක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ දැකීමෙන් විතරක් එයා සුගතිගාමී වුණා. ඉතින් ඒ වගේ අය කෙරේ බුදුහාඳුර හුඟක් කරුණාවෙන් ක්‍රියා කළේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාත යන්නේ වයසක දුර්වල වෙච්ච මරණාසන්න අයගේ ගෙවලට තමයි පිණ්ඩපාත යන්නේ. එයාට බණහන තරම්වත් මානසිකත්වයක් නැහැ. අර බෙදෙන එකම දන් හැන්දෙන් සමහර අය සුගතිගාමී වෙනවා. හැබැයි මෙහෙම මාර්ගයක් කියන අතරේදී ස්වර්ගගාමී මාර්ගෙදි මෙහෙම කියලා විමුක්ති මාර්ගයට සාපේක්ෂව බලනකොට පින්නතුනි මේ කතාව වෙනස්. දැන් මෙන්න මේකයි පින්නතුනි ඔබට මේ කාරණා කියන්නේ ධර්මයක් අහද්දී, ධර්ම සාකච්ඡාවක් කරද්දී, සාමෙන් වහන්සේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහද්දී ඔබ හුඟා බුද්ධිමත් වෙන්නට ඕන. ඔබ මේ මාර්ග දෙක නොහැඳගෙන ප්‍රශ්න අහන ගියොතින් ඔබට වරදිනවා. මෙහෙම කරුණාවෙන් ලෝකෙට ධර්ම දේශනා කරන බුදුහාමුදුරෝ තවත් තැනකදී පින්නතුණි ප්‍රතිග්‍රාහක ගැන බලන්නේ දෙන කෙනාගේ ඉහළම ප්‍රාර්ථනාව මානසිකත් ඉහළට තියෙනවා. දැන් උදාහරණයක් හැටියට හත්තිගාම උග්ග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ උග්ග කියලා ගෘහපතියා සඳහන් කරනවා ඔහු සාමෙන් වහන්සේ කෙනෙකුට දානය පූජා කරනවා හෙට දවසේ. ගෙදර දානයක් පූජා කරනවා නම් අද වෙන දවසේ ඔහුට දෙවිවරු ඇවිල්ලා කියනවා හෙට දානෙට මෙන්න මේ හාමුදුරුව මේ වගේ මාර්ගඵල ලැබුවා අය. අහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමී කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ සකදාගාමී කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ සෝතාපන්න කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ සිල්වත් කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ දුස්සීල කෙනෙක් කියලාත් කියනවා. එහෙම කියලා තිබෙද්දිත් මම ස්වාමීන් වහන්සේලට දානේ දෙනකොට කිසිම වෙනසක් නැතුව කාට සමානව බෙදනවා කියලා. දානේ බෙදනකොට මූණ දිහා නෙවෙයි බලන්නේ පාත්‍රය දිහා. අර දක්ෂින විභංග කතාවලේ ධර්ම කියලා තිබ්බට පින්නතුනේ වරද්දව ගන්න එපා. උග්ග කියන්නේ කවුද? ඔහු ගෘහපතිය කියන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු කවුද? ඔහු අනාගාමී කෙනෙක්. ආධ්‍යාත්මික ගමනෙන් ඉහළට යනකොට ඔහු බලන්නේ ලබන කෙනාගේ සිල්වත් ගුණවත්කම් නෙවෙයි. ඔහු බලන්නේ ඒ දේ දීලා තමන්ගේ හිතේ කොයිතරම් දුරට ලෝභ දිට්ඨි මාන අඩු වෙනවද කියලා බලන්නේ. ඒ නිසා තමයි බෝසත්යන් වහන්සේ අර ජූජක බමුණාට දරුවන් දන් දෙනකොට ඒ දරුවන් බාරගත්තුවේ ඒ බ්‍රාහ්මණිය සිල්වත් කෙනෙක් නෙවෙයි, ගුණවත් කෙනෙක් නෙවෙයි, මුනිවරයෙක් නෙවෙයි. නමුත් ඒ දාණය නිසා පින්නතුනි මහ පොළොව කම්පා වුණා. ඒ මහ පොළොව කම්පා වුණේ ප්‍රතිග්‍රාහකයගේ ගුණය නිසා නෙවෙයි, දායකයගේ ප්‍රාර්ථනාව නිසා. ඒ නිසා මෙතෙන්දී පින්නතුනි ස්වර්ගගාමී මාර්ගයේදී ලබන කෙනාගේ ගුණය අනුවානිසංස වැඩි, මෝක්ෂ මාර්ගයේදී දෙන කෙනාගේ ගුණය අනුවානිසංස වැඩි. මොකක්ද ආනිසංසය? ස්වර්ගගාමී මාර්ගයේදී බලන්නේ කොයිතරම් ඒ ටිකෙන් පහසුවන් ලැබෙනවද බාහිරින්? ආධ්‍යාත්මික ගමන් මාර්ගයේදී බලන්නේ ඒකෙන් කොයිතරම් දොට අභ්‍යන්තර ලෝභ දේශ මොහ අඩු වෙනවද කියලා. ඒ නිසා මෙන්න මේ මාවත් දෙකක් තියෙනවා. එතකොට ස්වර්ගගාමී මාර්ගය සඳහා තමයි බුදුහාඳුර මුලින් ධර්ම දේශනා කළේ. ඒකට තමයි ධර්ම දේශනා ශ්‍රවණය කළා අපි කම්මස්සගත සම්මාදිටිය ලබන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන මුල් අවබෝධය තමයි මොකද්ද? කර්මය පිළිබඳ අවබෝධය ලැබෙනවා. මොකද්ද කර්මය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ? තමන් කීත පරිසිදුව යමක් කළොතින් හයින් වචනෙන් හිතින් තමන්ට ඒකේ දුක් විපාක ලැබෙනවා. තමන් හිත පිරිසුදුව තියගෙන තමන්ගේ කයින් වචනෙන් හිතින් යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේක දන්න කෙනා පින්නතුනි බලන්නේ නිතරම සබ්බ පාපසකරණං කියපු විදියට හැකිතා කකුසලෙන් දුර වෙන උත්සාහ කරනවා. එයාගේ හිත යා ලස්සනට තියාගන්න. ඒ වගේ ඒ විතරක් නෙවෙයි චිත්තාලංකාරං චිත්ත පරික්ඛාරං කියපු විදියට හිත අලංකාර කරනවා. හිතට ආවරණ පළඳනවා. මොනවද හිතට පළඳන ආවරණ? දානය, සීලය, කරුණාව, මෛත්‍රිය, භාවනාව මෙන්න හිතට ලබන හිතට දාන ආවරණ අපි. දැන් ශරීරයට අපි අතට දානෝනේ වලලු දානෝ, කනට කරාබු දානෝනේ මාල දානෝ. ඒ ශරීරය අලංකාර කරන්න. හැබැයි අතට නියම අලංකාරය මොකද්ද? සමහර උගත්තු කියන අතට ලස්සනම ආවරණය තමයි මොකද්ද? අත් දෙකෙන් දන් දීම. අත් දෙකෙන් තමගේ අම්මට තාත්තට සැලකීම. ඒ අත් දෙකෙන් අසරණ අයට ලෙඩ වෙච්ච අයට සලකන එක. අත් දෙකෙන් අත් දෙක ලස්සන කරන විදිය කියන්නේ. කන් දෙක ලස්සන කරන විදිය මොකද්ද? ඕ කණෙන් සවනානුත්‍රි ලබන එක, සද්ධර්මයේ ශ්‍රවණය කරන එක. ඇස් දෙකෙන් කොහොමද ඇස් දෙක ලස්සන කරන්නේ? හොඳ කුසල් වැඩෙන දේවල් ධර්ම ග්‍රන්ථ තමන්ගේ ඇස් දෙකේ පෙනීම අඩු වෙන කලින් පුළුවන් තරම් බලන්නට ඕන. ඒ නිසා මේ ශරීරයේ හැම කොටසකින්ම පින්නතුනි. දැන් අපි දාන මෙතනින් සමහර පින්නතුනි ඉන්නවා තමන්ගේ කොණ්ඩේ දන් දෙනවා කලින් කල කට්ටිය. එහෙම සමහර අය ඉන්නවා. සමහර කෙනෙක් ඒ කොණ්ඩේම තියෙන ආඩම්බර වෙනව පෙලක් අය. තවත් කෙනෙක් ඒක තවත් කෙනෙකුට දන් දෙනවා. වෙනස බලන්න. ඉතින් පින්නතුනි අපට මේ ලැබෙච්ච ටික පින්නතුනි අපට ඇස් දෙක හොඳට පෙනීම ලැබුණේ නොපෙනෙන අනිත්‍යයට උදව් කරන්න. අපට හොඳ කන් දෙකක් ඇහුණේ නොඇසෙනයට උදව් කරන්න. අපට හොඳ ශරීර ශක්තිය ලැබුණේ දුර්වල අනිත්‍යයට උදව් කරන්න. අපේ අම්මට තාත්තට සලකන්න මේවා අපට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට පින්නතුනි කම්මසකතා සම්මාදියට ලැබුණු කෙනා පින්නතුනි කරන දේ තමයි මංගල සූත්‍රය දැක්වෙන මංගල කාරණා පුළුවන් තරම් දුරට කරනවා. මොනද මංගල කාරණා? දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි. මෙන්න මේ මංගල කරුණ පින්නතුනි පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ කරගන්න බලන්න. ඒ බොහෝ දේවල් පින්නතුනි සල්ලි වැවෙන්නේ නැහැ, බය වෙන්න එපා. දානංච තමයි සල්ලි යන්නේ. ඒ දානේ ධර්ම දාන දෙන්න පුළුවන්. නොඑක් දේවල් පින්නතුනි සල්ලි වැය නොකර කරන්න පුළුවන්. අනිත් අයගේ පින්කම් වලට සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. තමගේ ශ්‍රමයෙන් උදව් කරන්න පුළුවන්. සමහර අපේ ගම්වල පින්නතුනි ගෙදරක් හැම හදනවා නම් සමහරට ඉතින් උදව් කරන්න බෑ. සමහර වහලට උළු තියෙනකොට, සීට් තියෙනකොට සමහර දුප්පත් අය කියලා උදව් කරනවා. වහලට උළු තියෙනවා. ගෙදරක වහලක උළු තියෙන දවස පින්කම් දවසක විදිහට සලකන්නේ. උළු තියන්න යනවා කියලා යනවා කට්ටිය. වහලේ අනිත් ඒවට පින්නතුනි ගෙදර අනිත් අයවට සල්ලි ගන්නවා. නමුත් උළු තියෙන එකට සල්ලි ගන්න නැහැ. හැම කෙනෙක් මෙදාට දන්සලකට යනවා කියනවා. ඒ නිසා ගම්මල කතාවක් තියෙනවා උළු කැටයක් හරි ගෙදරකට පූජා කරන්න කියලා. පින්නතුනි පින් වැඩෙන අවස්ථාව මේක. ඒ නිසා අපේ බෞද්ධ සාහිත්‍යයෙන් බෞද්ධ ආභාසයෙන් අපට ලැබෙච්ච මේ ප්‍රතිඵල පින්නතුනි ඒ වගේම ප්‍රතිඵල ලබා ගන්න. ඒ ආනිසංස හිතන්න එපා මරණයෙන් පස්සේ කියලා. යානසස මේ ජීවත් වෙන කාලෙදිම තමට හරි සන්තෝසයි. තමන් මහන්සියෙන් හම්බ කරපු දෙයකින් වෙනත් කෙනෙක් හොඳට සුවසේ ඉන්නකොට, පහසුවෙන් ඉන්නකොට, දරුවෙක් ඉගෙන ගන්නකොට, අස්තරන් ළමයෙක් ඔබ දීපු පොට්ටියකින් ලියලා පෑනෙන් ලියලා ඉගෙන ගන්නකොට කොච්චර සතුටක්ද? ඔබේ දරුවා ගැන විතරක් නම් ඔබ හිතන්නේ. ඔබේ දරුවා විභාගය පාස් වෙනකොට විතරයි ඔබට සන්තෝෂය තියෙන්නේ. නමුත් ඒ දරුවාට එක්කම ඔබ දරුවෝ කිහිප දෙනෙකුට උදව් කරලා තිබ්බනම්, දරුවෝ පස් දෙනෙකුට උදව් කරා නම්, ඔබට ඉන්න එක ළමයා නම් ඔබේ සතුට පස් ගුණයකින් වැඩි වෙනවා. පින්නොත්ින ඔබ ධර්මයේ දන්නවා නම් ඔබ දන්නවා සතුට වැඩි කරගන්න ක්‍රමය. බොහෝ දෙනා මේක දන්නේ නැහැ පින්නතුනි. තමන්ගේ ගෙදරට, තමන්ගේ තාප්පයට, තමන්ගේ වැටට විතරක් කොටු වෙලා සතුට එතනින් විතරයි ලබන්නේ. දැන් සමහර පින්නතුන අපි දන්නවා මෙහි ඉඳලා ලංකාවට යනකොට දුප්පත් සමයට නොඑක් දේවල් අරන් යනවා. ගිහිල්ලා මගදී පාරවල හම්බෙන කාටවත් දීගෙන යනවනේ. බලන්න කොච්චර සතුටෙන්ද තමන්ට. තමන්ගේ දරුවන්ගේ අතින් ඒව දෙනකොට දරුවන්ටත් ආශිර්වාදයක්. ඒ නිසා ආනිසංසය පින්නතුනි ලබා ගන්න, ඒව ලබා ගැනීම පින්නතුනි හරියට ඔබ ගිහිල්ලා තියෙනවනේ අනුරාධපුරේ ජයසිරිමා බෝධිය වන්දනා කරන්න. ඒ ජයසන මහබෝධිය උඩමළුවේ බොහොම පොඩි බෝධියක් තියෙනනේ. හැබැයි ඒ බෝධිය වටේ තව බෝධි කීයක් තියෙනවද? මළු කිහිපයක තියෙනවා. වටේම තව බෝධින මහන්සල ගාණක් තියෙනවා. ඒ වටේ තියෙන බෝධින මහන්සල නිසා තමයි අර උඩමළුවේ වැඩ සිටින නියම බෝධිය ආරක්ෂා වෙන්නේ. අන්න ඒ වගේ ඔබ සමත විදර්ශනා නැමැති ඉහළම බෝධිය කරා ළඟා වෙනකොට ඔබට මේ කරන දේවල් අර පරිවාර බෝධින් වහන්සේලා වගේ ඔබට පිහිට වෙනවා. අර උඩේක විතරක් තිබ්බනම් උඩමළුවේ බෝධිය විතරයි නෑ තිබ්බේ, මීට බොහෝ කලකට කලින් එක විනාශ වෙනවා. අර එන කුලඟට, අර එන අවුවට, වැස්සට, ඒ ඔක්කොමගෙම ඒකට එන අනතුරු ගානකින් අරක වළක්වලා අච්චර කලක් අර කුඩා බෝධිය රැකුනේ පින්නතුනේ අර පරිවාර බෝධිය නිසා. අන්න ඒ වගේ ඔබේ ජීවිතයේ අම්මා තාත්තා නොනන් සලකන්න, අසුරාණේ වෙනුවෙන් සලකන්න, ධර්මයේ හැසිරෙන්න උදව් කරන්න, ඉගෙන ගන්න ළමයට උදව් කරන්න, ඒව කරන්න කරන්න ආසන්නම හේතු විදියට ඔබේ ළඟම ඥාතීන්ට ආරක්ෂාවක් ලැබෙනවා. අවසාන ප්‍රතිඵලය තමයි පිනුතුනේ මොකද්ද? ඔබට ධර්මය අහන්නට, ධර්මය හැසිරෙන්නට ඔබට කාලය පහසුකම් ටිකෙන්නම ලැබෙනවා. නිරෝගී භාවයෙන් මේ ආදී කරුණු සියල්ලටම ආරක්ෂා වෙන්නේ අර බාහිර කරන පින්කම් නිසා. ඒ නිසා හැකිතාක දුරට මංගල සූත්‍රයේ සඳහන් වෙන කරුණු සම්පූර්ණ කරගන්න. මෛත්‍රී භාවනා කරන් දන් දෙන විතරක් නෙවෙයි සිල්වත් වෙන්න හැකිතාක භාවනා වඩන්න. හැබැයි මේ පින්නතුනි මේ ස්වර්ගගාමී මාර්ගයේ ලක්ෂණය තමයි මොකද්ද? මේ ස්වර්ගගාමි මාර්ගයෙන් නිතරම කරන්නේ බාහිර ටික ලස්සන කරන එක ගන්න. බාහිර පහසුකම් ටික හොඳ විදියට ලබන්න පුළුවන් විදියට ඒකට අවශ්‍යතා ටික තමයි මේ සම්පූර්ණ කරන්නේ. හැබැයි පින්නතුනි මේ දාන සීල භාවනා කියන මේ දේවල් අපේ කම්මසකක සම්මාදිට ඉඳලා ස්වර්ග මාර්ගයේ සුගතිගාමී වීමේ මාර්ගෙදි කළත් අපට සම්පූර්ණයෙන්ම සම්මාදිටිය ලැබුණා වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මේ කම්මසකතා සම්මාදිටින් ලැබ මේ පින්කම් කළත් අපි මොකද හිතන්නේ? මේ දානයක් දෙනකොට, මේ පින්කමක් කරනකොට මං මේ පින්කම කරන්න කලින් මේ අය හිටියා, මේ පුද්ගලෙක් ඉන්නවා, අහවල් කෙනාට මං දන් දුන්නේ, අනේ අහවල් කෙනා ඉදින් හොඳ කෙනෙක්, ඒ නිසා මං දන් දුන්නේ, අහවල් කෙනා දුප්පත් කෙනෙක් ඒ නිසා මං පිහිට වුණේ. තමන්ගේ ළඟ කරුණාව තියෙනවා. නමුත් තමන් ආත්ම දෘෂ්ටිය මත ඉඳගෙන මේ කරන්නේ. බාහිර ලෝකයක් ඇතයි කියලා අදහසින් මේ කරන්නේ. මං පන්සලේ තින්ත ගාන ගිය තාපෙත් තින්ත ගෑව බෝධි ප්‍රාකාර හේදුව මං. ඒ ඔක්කොම අපි මේ කතා කරන්නේ කියන්නේ වැඩ කරන්නේ ඔක්කොම බාහිර ලෝකයක් ස්ථිරව තියෙනවා කියන හැඟීම. ඒක හොඳයි පිනුතුනේ, නරකම නැහැ. අර අකුසල කරනට වඩා ඒක හොඳයි. ඒක තමන්ට ආරක්ෂා වීමට හේතුවක්, සුගතිගාමී වීමට මාර්ගයක්. නමුත් පිනුතුනේ අපි මේකත් ඉක්මෝල යන්නට ඕන. මේ කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා කරන පින් කමලානි සංසි විදියට පිනුතුනේ මනුසාත්ම භාවයට ඔබට නැවතෙන්න පුළුවන්. දැන් පිනුතුනොත් මේ පහසුකම් ටික ඔක්කොම ලබාගෙන තියෙන සසරේ වගේ පින්කම් කළා. ඒක වරදක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, මනුස්ස ලෝකෙත් ඉහෙළම තැනටත් යන්න පුළුවන්. මනුස්ස ලෝකෙ ඉහෙළම පුද්ගලය වෙන්නත් පුළුවන්. කවුද? ඔව්, සක්විති රජා. සක්විති රජා වෙන්නට ඕන පුරන්න පුළුවන් වත් පිළිවෙත් ගැන ධර්මයේ සඳහන් වෙනවා. සක්විති পদවි දක්වාම එකට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මනුස්ස ලෝකෙ ඇති එක්මන දිවි ලෝකෙ කරා යන්නත් පුළුවන්. දෙවියන්ට අධිපති වෙන්නත් පුළුවන්. සක්‍ර දේවේන්ද්‍ර වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සතර බ්‍රහ්ම විහරණ වඩලා, ධ්‍යාන වඩලා බ්‍රහ්මලෝක යන්නත් පුළුවන් මේ ටිකත් එක්ක. මේ හැම තැනදීම කරන්නේ පින්නතුනි බාහිර පරිසරයක් ඇතයි කියලා හිතලා ස්ථිර වශයෙන් අන්න ඒ පරිසරයට අදාළ කරුණු ටික අපි සම්පාදනය කර ගැනීමයි කරන්නේ. මේක තමයි කම්මස්සකතා සම්මාදිතේ තියෙන ලක්ෂණය. දැන් මෙතෙක් දක්වා කියපු කරුණු වලින් පින්නතුන ප්‍රශ්නාන තියෙනවා නම් අහන්න බලන්න. දැන් මේ පාර දැන් දෙපැත්තට හැරෙනවා අපි. දැන් ඔබ දුරක් ආවා, දැන් මෙතනින් අපි ඉඳලා අපි කවුරුත් එක පැත්තක යනවද කට්ටියක් බෙදෙනවද කියලා දැන් ඔන්න තීරණය කරන අවස්ථාවේ ඈ දැන් සාදුකාරයක් දෙන්න බලන්න ඔව් දැන් ටික දුරක් අපි ආවරගෙන ආවා දැන් ඔන්න අපි කවුරුත් එකම පැත්තක යනවද අනිත් අය ටිකක් හැලෙනවද කියලා තමම තීරණය කරන්න දැන් මේ දක්වා ඔබ හුඟක් පින්කම් කරන අය මේ ඉන්න හැම පින්වතෙක්ම අපි දන්නවා නොඑක් විදිහේ බොහොම ලස්සන පින්කම් කරන අය සමහර පින්වතුන් අපි දන්නවා සුරතල සතුන්ට ආදරය කරනවා බොහෝ විට සත්තු හදන්නේ සමහර අය සත්තු ඇති කරන තැන් ඒ කඩවලට ගිහිල්ලා හොඳ ලස්සන සත්තුනේ ගන්නනේ ඉන්න සත්තුන්ගේ ලස්සනම කීකරම සදා තමයි අරගෙන ඇවිල්ලා හදන්නේ බල්ලෙක් හරි පූසෙක් හරි නමුත් සමහර මෙතන පින්වතුන් ඉන්නවා සමහර මරන්න ඉන්න සත්තු ඉන්නවා ඒ තැන් වලට ගිහිල්ලා අසරණ වෙච්ච සත්තු ඇවිල්ලා අරගෙන ඇවිල්ලා හදන පින්වතුන් මෙතන ඉන්නවා බලන් කොච්චර වටිනවද ඒකනේ අර තමන් සුරතල සතෙකුත් හදනවා සතෙකුට අසරණ වෙච්ච කෙනෙකුට සැලකන සමහර අන්ධ බල්ලෝ ඉන්න ගෙවල් ඉන්නවනේ අපි දන්නවා එයා බල්ලා ගැස් ටික පේන්නේ ඒ පේන්නේ නැති හින්දා මම ගත්තේ මෙයා පින්වතුන් අන්නේ වගේ වා පින්කම් කරන පින්වතුන් ඉන්නවා මේ අතර අපි දන්නවා දැන් මේ දක්වා අපි ඇවිල්ලා ඉන්නවා හැබැයි මෙතනින් තව පැත්තකට යනවා බුදුදහම තුළ අපි වෙසක් පොහෝ දින බුදුහාඳුරන ගරු කරනවා කියලා කියන පින්වතුනි මෙන්න මෙතනින් හැබෑ විදියට බුදුහාඳුරුත් එක්ක ඉදිරියට යන එක. මොකද මෙතෙන්ට එනකන් වෙනත් ආගමික සාස්ෘත් එක්කවට එන්න පුළුවන්. අපි අමල තාපල එකත් එන්න පුළුවන්. පාසලේ ගුරුරුත් එක්ක එනකලුත් මෙතෙන්ට එනකන් එන්න පුළුවන් අපට. ඔය ප්‍රශ්නේම තියෙනවා නම් අහන්න. ඔව් ඇත්තම සමත භාවනාවත් කරන්නේ මේ ටිකම තමයි. ඇතෙම අපි කිව්වේ මෙතෙන්දි මේ සාමාන්‍ය පින්කම් කිරීම විතරක් නෙවෙයි පින්නතුනි. දැන් මේ ආපු ගමන් මගට සාමාන්‍ය පින්කම් නෙවෙයි ධ්‍යාන වඩලා ධ්‍යාන අටම ලබා ගන්න පුළුවන් රූපාවචර හතරේ අරූපාවචර හතරේ ලබාගෙන මහා කාල 54,000කට වීස ගන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකේ. මහා කාල 54,000කට වීස ගත්තත් මේ හන්දිය එතනමයින් හැර ගියා වෙන්නේ. ඒකේ උපරිමය. නමුත් එහෙම ගත්තු අයත් බුදුහාඳුරෝ පහළවන්න පස්සේ දුකටපත් වුණා. මොකද එයා දැක්ක ඊට වඩා ගමන් මගක් බුදුහාඳුරෝ පෙන්වන බව දැක්කා. අසිත කාල දේවල කල්ප ගානකට මෙතෙන්ට නංග ආපු කෙනෙක්. සුගතිගාමි වෙන්නේ පංච නීවරණ දුරු කරපු කෙනෙක්. කල්ප ගානකට. ආලාම උද්දකරාම පුත්‍ර වැනි අය එවැනි මනස දිනු කරපු අය. ඒත් මෙතෙන්ට නංග විතරයි එන්නේ. නමුත් මෙතන ඉඳලා ගමන් මග වෙනස් වෙනවා. මෙන්න මෙතන ඉඳන් තමයි පින්නතුනේ ඔබ පින්වත් කෙනෙක්ද කියලා බලන්නේ. මෙන්න මෙතන ඉඳන් තමයි ඔබ දක්ෂ කෙනෙක්ද කියලා බලන්නේ. මෙන්න මෙතන ඉඳන් තමයි ඔබ බුද්ධිමත් කෙනෙක්ද කියලා බලන්නේ. මෙන්න මෙතන ඉඳන් තමයි ඔබට ඇත්තම සන සම්පතිය ලැබෙනවාද කියන එක බලන්නේ. මෙන්න මෙතන තමයි පින්නතුනේ ඔබ ශ්‍රද්ධාවට පත් වෙන තැන. මෙන්න මෙතන තමයි ඔබ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ දාලා කියලා දැනගන්න තැන. මෙතෙන්ට එන කම්පිනුතුනි ලෝකේ ඔක්කොම අය අනුසෝතගාමි. අනුසෝතගාමි කියන්නේ මොකද්ද? ගංගාවක් පහළට ගලාගෙන යනා වගේ ඔක්කොම එක පැත්තකට යන්නේ. මොකද්ද යන ඇගේ දර්ශනය? මං ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. තිමුණු ලෝකේ මං ඉපදුණා. මං මිය ගියාට පස්සේ තේ ලෝකේ ඉතුරු වෙනවා. සාමාන්‍ය කෙනාගෙන් නම් ඉහළම විද්‍යාඥයා දක්වා අය මෙතනයි ඉන්නේ. සාමාන්‍ය පුද්ගලයා ඉඳලා ආගමික මුනිවරයෙක් ඉහළම ආගමක ඉහළම ආගමික ශාස්ත්‍රවල දක්වාමත් ඉන්නේ මෙතන. සමහර දාර්ශනිකයන් විශේෂයෙන් ග්‍රීක සමහර දාර්ශනිකයන් මෙතනින් එහාට මෙහාට යන්න උත්සාහගෙන තියෙනවා නව සාර්ථක වෙලා නැහැ. මොකක් හෝ දෘෂ්ටියක වැටිලා තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒතොර මෙතෙන්ට එනකන් අපි ආවේ කම්මසගත සම්මදිටියත් එක්ක. කම්මසගත සම්මදිටිය කියන්නේ මොකද්ද? අපි කරන කර්මාන් රූපෝ අපට සැප දුක් විපාක ලැබෙනවා. හිත හොඳට තියුණොත් අපට යන්න පුළුවන්. මරණාසන්න මොහොතේ ඇතමිට අපි ගියාත්මේ අන්තිමට අපි දීපු මල් පෝජාවක් කරපු මල් පෝජාවක් කරපු දානයක් සීල රැකපෙලක් අපිට මතක් වෙලා. ඒත් එක්කම අපි ඒකත් එක්කම හිත තියාගෙන ආබාහිර පරිසරණයා මං අනුරාධපුරේ මිහින්තලේ සිල් ගත්තා. නැත්තම් ගමේ පන්සලේ සිල් ගත්තා. නැත්තම් අපේ අම්මත් එක්ක ගිහිල්ලා මම මේ වගේ පින්කමක් කළා. ඒ මොකක් හරි හිතලා ඒත් එක්කම අපි නැවත භවයට ආපු අය. හැබැයි අපේ හිත පිනෙන් පිරිච්ච නිසා අපට ඒත් එක්කම හොඳ මනුසාත්ම භාවයක් ලැබුණා, සුගතියක් ලැබුණා, සද්ධර්මය ලැබුණා, හොඳ ඇස්කන්නාසදී ලැබුණා, ඔක්කොම ටික ලැබුණා. ලැබුණ විතරක් නෙවෙයි පින්නතුනි, අපි මේ රෝගය ඇස් දෙක හරිනකොටම ලෝකයේම අවුරුදු 5000ක් 10000ක් තිස්සේ තාක්ෂණය දිනු කරලා මිනිස්සු ජීවිත කැප කළා, තාක්ෂණය හොයාගෙන, රෝදය හොයාගෙන, වාහන හොයාගෙන, දුරකථන හොයාගෙන, කම්පියුටර් හොයාගෙන ඔක්කොම තාක්ෂණියත් දීලා තියෙනවා. ඒ තාක්ෂණිය අපට අපි ඇස් දෙක හරිනකොට දෙන්න හැපවීම කරපු අය බොහෝ දෙනෙක් දැන් කොහෙද ඉන්නේ? ඇතැමිට ඒ තාක්ෂණය අනාවරණය කරගන්න ගිහිල්ලම සමහර ඇතැමිට පල්ලෙහා තැඟල ඉපදෙච්ච අයත් ඇති. ඒ සියලුම දෙනාගේ ලේ දහදිය කඳුල විතරක් නෙවෙයි සුගතිය පවා කැප කරලා කරපු අනාවරණයක තාක්ෂණයක පහසුකම් ටිකක් සියල්ලක්ම අප ඉදිරිපිට අපි බිහිවන විට අපේ අම්මා අපට ලබා දුන්නා. අපි ඉපදෙනකොට දුවෙක් නම් රෝස පාට ඇඳුන්නේ, පුතෙක් නම් නිල් පාට ඇඳෝ. ඉතින් ඒව හිටන් අපට සූදානම් කළ තිමුනේ. ඒ වගේ සරල දෙයක් නෙවෙයි පිනතිමුරු ලෝකයක්ම අපි ඔය පිළිගන්න පාලං හදලා, පාරවල් හදලා, අලුත් වාහන හදලා, අර පරණ සත්තු, අස්සයෝ, ගොනු ඔක්කොම අයින් කරලා හොඳ වාහන පාරට දාලා ඔක්කොම කළා තමයි අපි ඉපදෙනකොට මේ ලෝකේ ආවේ. පිනතිනේ අපි හුඟා පින්වත් අය. ඒ විතරක් නෙවෙයි පිනතුනි, සාරාංශික කාලපලක්ෂයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා මහා පරිත්‍යාගයක් කරලා සොයාගත්තු මහා දර්ශනියකුත්, ඒ වගේම ස්වාමින් වහන්සේලා අවුරුදු 2500කට අධික කාලයක් මහත් කැපවීමක් කරලා ඉතුරු කරපු දහමක් අප බිහි වෙනකොටම අපට හිමි වුණා. අන්න ඒ බිහි වෙච්ච, අන්න ඒ හිමි වෙච්ච දහමෙන් පින්නතුනි අපට කියන දේ මොකද්ද? අපට කියන්නේ මේ කම්මස්සකතා සම්මාදිටිය දිනු කරන්න හොඳයි. හැබැයි කම්මස්සකතා සම්මාදිටිය දුරු කරත් අපි ඉන්නේ පින්නතුනි යම් කිසි විදියක අවිද්‍යා අඳුරක ඉන්නේ. සැකයක් නම් පින්නතුනි බලන්න මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රය. යම් කිසි කෙනෙක් කියනවනම් මේ කර්ම කරන කෙනා මේ ඊට අනුරූපව සැප දුක් අනාගතේ විඳින්නේ කියලා යම් කිසි කෙනෙක් කියනවනම් වර්ධවා ගන්න එපා. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂව, ඈ කම්මස්සකතා සම්මාදිටිය සාපේක්ෂව නෙවෙයි මේ කියන්නේ. කම්මස්සකතා සම්මාදිටිය ලෝකෝත්තර සම්මාදිටියත් එක්ක සසඳලා බලනකොට යම් කිසි කෙනෙක් හිතනවා නම් මමයි ගියාත්ම ඉපදෙලා හිටියේ ඒ ආත්මය කරපු ටිකට මම මේ විඳින්නේ කියලා යම් කිසි කෙනෙක් ඒක සම්පූර්ණම සත්‍යය කියලා හිතනවා නම් ඒක දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටිවිසූකයක්, දෘෂ්ටි නැමැති කතරක මම්මුලා වීමක්, අතරමං වීමක් කියලා කියනවා. බය වෙන්න එපා. කරපු කර්ම වතුර යන්නේ නැහැ, ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒ මොකොත්ම අහිමි වෙන්නේ නැහැ. මේක කිව්වයි කියලා බය වෙන්න එපා. මොකොත් නැති වෙන්නේ නැහැ. ගෙදර මතක් වෙනකොට ගෙදර තියෙනවා කියලා හිතනවද? දරුවෝ ඉන්නවා කියලා හිතනවද? බය වෙන්න එපා. ඔක්කොම ටික තියෙන කර්ම ටික. එහෙම හිතනකොට ඔබට හිතෙන්නේ ඒ මොහොතේ සිතන සිතවිල්ලක් කියලා හිතනොත් විතරයි කර්ම ටික හිමි වෙන්නේ. ඔබට යමක් මතක් වෙනකොට පාරේ වාහනේ මතක් වෙනකොට පාරේ වාහනේ ඒ විදිහටම තියෙනවා කියලා හිතනවා නම්, ගෙදර දරුවා මතක් වෙනකොට ඒ විදිහටම තියෙනවා කියලා හිතනවා නම්, තමන්ගේ අම්මා මතක් වෙනකොට අම්මගේ අතීත සිද්ධි හැම සිහි වෙනවා නම් බය වෙන්න එපා. මොකොත්ම හිමි වෙන්නේ නැහැ. කර්ම චක්‍රය හැම ඔබ ඉන්න පොඩ්ඩක්වත් කර්ම චක්‍රයෙන් අයින් වුණේ නැහැ. ඔබට අනතුරක් වෙන්නේ, ওই ටික අහිමි වෙන්නේ ලෝකෝත්තර දර්ශනයෙන් හිතුවට පස්සේ. එතකොට ඒ දර්ශනයත් එක්ක ඔබ කැමතිෙන්ම අයින් කරන්න මේක. ඇයි මේ ටික අල්ලන් ඉන්නකොට අල්ලන් ඉන්නේ නිකන් නෙවෙයි, දරුව විතරක් නෙවෙයි අල්ලන් ඉන්නේ, දරුවගේ මහලුභාවය, ලෙඩ දුක් ටික ඔක්කොමත් එක්කයි දැන් දරුවා කරගෙන ඉන්නේ. ඒ නිසා කර්ම චක්‍රයේ ඉන්න කම්පින්න තුනේ ඒ කර්ම චක්‍රය තුලදී අපේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච අතීතයේ සිහි කරනකොට ඒ සිහි කරන දේ ඒ විදිහටම ලෝකේ තියෙනමයි කියලා සිතවිල්ල තමයි අපේ තියෙන්නේ. මේ ආත්මය විතරක් නෙවෙයි. එහෙනම් සිහිනේදී හැම පේන්නේ මේ ආත්මය විතරයි. නේද ඔක්කොම සිහින ටික පේන්නේ මේ ආත්මේ සිහින ටික අපිට. රාත්‍රියේ නිින්දට ගියාම ඔක්කොම ටික හැබැයි සම්බන්ධ කරලා දෙන්නේ. දැන් අපි නිතර සිහින ගැන කියනෝනේ මේ බණවල දෙන්නේ. දැන් අපි ගමනක් යනවා. ගමනක් යනකොට නම් පාරක් දිගේ යනවා. යනකොට ඔන ඔබ කැමතිම කන්දකුත් ළඟ තියෙනවා. ඒ කන්දේ ඔබ කැමති මොන හරි බෙහෙතක් තියෙනවා ඒකක් තියෙනවා. බෙහෙත් ගහක් හරි මොකක් හරි වන්න එහෙම යනකොට ඔබ කැමති හෝටලෙකුත් හම්බෙන එකත් බලාගෙන යනවා. ඔබ වැඩේ කරම ගෑස් ගන්න කැමති ගෑස් ස්ටේෂන් එකක් වන ඒ කිට්ටුවෙන් ඇතමිට තියෙනවා. ඔබ ඇතමිට ඒකට යනවන ගෑස් ටිකක් ගන්න. යනකොට පොඩි කාලේ යාළුවෙක් මතක් වෙනවා. යාළුවෙකුත් හම්බෙන ඉස්කෝලේ ගියපු පහේ සිස් සතිය වගේ යාළුවෙකුත් හම්බෙනවා. ඔහොම යනකොට රෙස්ටුරන්ට් එකටත් යනවා. ඒකේ දුන්න කැමති කෑම තියෙනවා. ඔන ආච්චිත් ඉන්නවා. ආච්චි ආදුවේ කොහමද? ආමිය රොටි ආන රොටියක් අන්න දුවේ. රස රොටියකුත් ගන්නවා. දැන් ඔහොම යනකොට තාටි ගදස්ස ගන්න ඔන්න එකනේ පොරෝගෙන ඉන්නවා. හරි ඉස්කෝලේ යන කාලේ අමනාපෙච්ච කෙනෙක්. ඉන්නකොට අනේ ඒත් එකම තමයි හරකෙකුත් ඉන්නවා. හර අල්ලපු ගෙදර අර ඉස්සර ගෙදර පරණ ගෙදර අල්ලපු ගෙදර හරකේ කිට රත්ටි හිටියනේ. අනේ රත්ටි දැන් ඉන්නවා අතන. ඔහොම යනවා දැන් තවත් යනකොට ඔන ආයි වාහනෙට නගිනවා. අන්නට ඔබ ඉතාලම කැමති වාහනයක් තියෙන අලුත්ම මොඩල් එකේ වාහනයක් රටක අපි කියමු ජර්මන් වාහනයක් කියලා. ඔන්න එයින් එහෙකුත් තියෙනවා. ඒකත් හිතන ගත්තොත් හොඳයි කියලා. ඔහොම යනකොට න කවර යන බල්ලෙකුත් තියෙන පොඩි කාලේ දැකපු බල්ලෙකුත් වන මතක් වෙනවා. එතකොට එකපාර බල්ල බොරනවා. බොනකොටම අවදි වෙනවා. අවදි බහනකට තියෙන අවදි වෙනවා. පේනතින් දැන් මේ මොකද්ද මේ වුනේ? අර සීනේදී පෙනී ચાච්චි දැන් නැහැ. ජීවතුන් අතරේ නැහැ. අර ඉස්කෝලේ ගිහිපු යාළුවක් දැන් නැහැ. යත්මිය ගිහිල්ලා. අර අමනාපෙච්ච කෙනත් හම්බුණනේ. මේ ඔක්කොම අය පින්නතුනි සිහිනදී තාම ජීවත් වෙන අය. ඔබ කැමති ආහාර, අකමැති අය, අකමැති පුද්ගලයෝ, සත්තු, වාහන, ගස්කොළන් මේ ඔක්කොම පින්නතුනි අපි දැකපුවහපු දේවල් ෆයිල් ඔක්කොම ඩිලීට් කළා නෑ. පොඩ්ඩක් ක්ලෝස් කළා මේසෙ පැත්තකින් තියලා තියෙන. ඕන වෙලාවක ඕපන් කරන්න පුළුවන්. ඒ ඕපන් කරන්න පුළුවන් විදිහට තමයි වහලා තියෙන්නේ. ඇයි ඒ? අපි අර මුල් කාලේ ඉඳන් දැකපු අය නැති වුණත් අපි හිතන්නේ තාම මේ ලෝකේ ඉන්නවයි කියලා. මේක පේනතුනේ මේක කියන්නේ චිත්ත නියාමය කියලා සිතේ ස්වභාවයක් මේක. හිතට පුළුවන් නිර්මාණය කරන්න ඒක. මම කියන උසසකල ඒක නෙවෙයි. මේ හීනෙදි පේන්නේ අපට මේ ආත්ම භාවයේදී දැකපු ඒවල් විතරයි. බොහෝ විට ඉතාම අඩුයි ඉස්සෙල්ලා ආත්ම භාවවල සම්බන්ධතාව කියන එක ඉතාම අඩුයි. නැත්නම් නැහැ ඉතාම අඩුයි. නමුත් පින්තුනි මා කියන උත්සාහ කළේ මරණාසන්න මොහොතේ චුති චිත්තය ඇතිවන අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ අවුරුදු 50ක 60ක ක්ලෝස් කරපු ෆයිල් ටික විතරක් නෙවෙයි. කල්ප ගානක ෆයිල් ටික ඔක්කොම එක ලයින් එකකට ඕපන් වෙනවා. එක ලයින් එකකට ඕපන් වෙලා තීරණය කරනවා ඊළඟ උපද කොතනද කියලා. මෙන්න මෙවැනි අනතුරක් අප ඉදිරිපිට තියෙනවා. බය වෙන්න එපා ඈ. පොඩ්ඩක් අත ගන්න පපු. මෙන්න මෙවැනි අනතුරක් තියෙන නිසා තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණා කියලා සැබෑ පිළිසරණක් අපට සඳහන් කළේ. අපට කර්මයේ පිළිසරණ ලබා ගත්තොත් අපට සුගතියක් ලබා ගන්න පුළුවන්. අපේ කාටද? අපේ කාගේවත් අතින් ආනන්තර කර්මයක් වෙලා නැහැ මේ ආත්මේ. ඒ නිසා අපි හැම දිනෙකටම සුගතියක් ලබා ගන්න පුළුවන්. එහෙම බැරි කවුරුවත් නැහැ අපි. ඒ නිසා අවසාන මොහොතේ හරි අපි හොඳ දැක්මක් ඉන්නවා නම්, අපි දර්ශනයක ඉන්නවා නම් අපට ඒ සුගතිය ලබා ගන්න පුළුවන් පහසුකම් ටික වාතාවරණය අපේ ජීවිතවල තියෙනවා. නමුත් පින්නතුනේ අපි හරියට ස්ව ස්වර්ග මාර්ගයයි මෝක්ෂ මාර්ගයයි වෙනස හඳුනා ගන්නට ඕන. එතකොට මරණාසන්න මොහොතේ අපට බොහෝ විට ආසන්න කර්මයක් වෙන්නේ මොකද්ද? ආචීර්ණ කර්මයක්. අපි රෙගියුලර්ලි කරපු කර්මයක් තමයි බොහෝ විට. අපි ජීවිතේ හුඟක් පුහුණු කරපු කර්ම වලින් එකක් තමයි ආසන්න කර්මයක් වෙන්නේ. ඒ නිසා නිතරම තමන් හිත පිරිසිදුන දේවල් අඩු ගන්න සතෙකුට සලකන එක හරි දිනපතා කරන්න. බුද්ධ පූජා තියෙන එක හරි, මෛත්‍රිය වඩන එක හරි, දිනපතාම පංචශීලයේ සමාදන් වෙන එක හරි, දිනපතාම බුද්ධ ප්‍රතිමාවකට වන්දන දෙයක් හරි, නිතර තමන් යටින් දෑතින් දෙයක් දෙන්න බලාගෙන ඉන්න කෙනෙකුට තමන්ගේ අල්ලපු ගෙදර කෙනෙකුට වෙන්න පුළුවන්, අසරණ ඥාතිවරයෙකුට වෙන්න පුළුවන්, අඩු ගානේ ගෙදර වැඩ කරන කෙනාට හරි වෙන්න පුළුවන්. ඒ වැඩ කරන කෙනාට හරි දවසට මොන හරි දෙයක් දෙන්න. ඒක හරි තමන්ගේ හිතේ ස්ථාවර තැන්පත් වෙනවා. එනිසා පින්නතුනේ මෙන්න මේ වගේ කලක් අපේ ලක්ෂණය තමයි අපි නිතරම හිතන්නේ යමක් සිහිපත් වෙනකොට ඒක බාහිර ලෝකේ තියෙයි කියලා. දැන් ඔබට ඔබේ දරුවා සිහිපත් වෙනකොට දරුවා මතක් වෙනකොට මේ සීදී ටික ඔක්කොම බාහිර ලෝකේ ආ දරුවා දැන් මෙතන ඉන්න දැන් ඉස්කෝලේ ගිහිලා ඇති නැත්නම් ගෙදර දැන් වැඩ ඇති දැන් වාහනේ අරගෙන කොහරි යනව ඇති ඒ ඔක්කොම ටික මතක් වෙනකොටම ඔබ හිතන්නේ බාහිර ලෝකේ දරුවා තියෙනවා කියලා. හරියට ඒක හරියට ඒ සිහි කරන එකයි. දැන් මේ පිනතුන අද කවුරුත් කන්නාඩි ළඟට ගිහිලා න්යාවෙනේ උදේ දිනේ කවුරුත් ගිහිලා න්යාවේ මාත් ගිහිලා ආවේ මේ කන්නාඩි ළඟට ගියානේ අපි උදේ කවුරුත් ඒ මිරය ළඟට මිරය එක ඔව් කැඩපත් ඒ කන්නාඩිය ළඟට ගිහිපු රූපය ඒ පෙරිත රූපය තාම එතරම් තියෙනවද නෑනේ නේ ඔව් අද කන්නාඩි ළඟට දාන්න ඒ රූපේ නෑ කියලා හැබැයි ඔබ හිතනවා නම් ඔබේ දරුවා මතක් වෙනකොට දරුවා ඉන්නවා කියලා. දරුවා මතක් වෙනකොට දරුවා ඉන්නවයි කියලා මතක් වෙන එකයි ඔබ උදේ ගිහිල්ලා ආපු කන්නාඩියේ රූපය තාම තියෙනවා කියන එක සමානයි. එතකොට අපේ ජීවිත ලක්ෂණය තමයි පින්නතුනේ. අර කන්නාඩි එකක් වුණාට අපේ ආධ්‍යාත්ම ලෝකයේ කන්නාඩි හයක් තියෙනවා. මොනද කන්නාඩි හය? ඔව් ඇස කන ආදී ඉන්ද්‍රිය හයක් තියෙනවා. හය මොකකින් වුණත් කන්නාඩි ළඟට ළඟා වෙන්න පුළුවන් අපට. දරුවෝ දකින්නම ඕනේ. ඒ ඕනම ඉන්ද්‍රියකින් සිහි කරනකොට ඒ ලෝකෙට ගියා නම් අපි කන්නාඩි ළඟ ඉන්නේ. ඒ ලෝකයත් එක්ක නැවත ඒ ලෝකෙට නැවත සම්බන්ධය අපි තියෙනවා. දැන් බලන්න දැන් මෙතන ඉන්නකොට ඔබේ වාහනය ගැන හිතනකොට සම්පූර්ණ ඔබේ මනසින් වාහනේ ඉන්නේ. ඔබ වාහනේ යන ගමන් යම් කිසි කෙනෙක් ගැන අමනාපයෙන් ඔබ සිහි කරගෙන ඉන්නවා. තනි කර මෙයත් එක නේ ඉන්නේ. ඔබ ඇතැමිට මෙතන ඉන්නවා. අම්මගේ ගුණයක් සිහි කරන අම්ම ගැන හිතනවා. තමන් ඉන්න තැනවත් මතක නෑනේ නේ. ශරීරය තියාගෙන අම්මත් එක්ක ඊට පස්සේ ඉන්නේ. අම්මා බුද්ධ පූජා තියන දැන් උදේනේ. එහෙම කියලා මතක් වෙනව නේ නේ. දැන් අම්මා බුද්ධ පූජා හදා ඇතිනේ උදේටනේ. මතක් වෙනව නේ ඇතැමිට ලංකාවේ. පින්නතුනි ඒත් එක්කම අපි ඒ ජීවිතේ තමයි ඉන්නේ. දැන් මරණාසන්න අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? මේ ශරීරය මෙතන අත්හැරලා ඊට අදාළ තැනක ප්‍රතිසන්ද ගන්න. එතෙන්දී අපේ පින ශක්තිමත් නම් ඒ පිනට අදාළ තැනකට යනවා. පින දුර්වල නම් ඊට පල්ලෙහා ඊට විඳින්න පුළුවන් ස්ථානකට යනවා. මෙන්න මේක තමයි මේක සම්පූර්ණ සම්මාදිටිය නෙවෙයි. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. සාමාන්‍ය නීති මිත්‍යා දෘෂ්ටියක් එක ඉන්න කෙනෙකුට සාපේක්ෂව මේ දැක්ම කම්මස්සකතා සම්මාදිට්ඨිය. හැබැයි මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය උනත් ඉහළ ආර්ය සම්මාදිට්ඨියට සාපේක්ෂව බලනකොට මේ කම්මස්සකතා සම්මාදිට්ඨියත් මොකද්ද? මිච්ඡා දිට්ඨිය. ඒ නිසා තමයි අවිද්‍යා පච්චයා සංඛාරා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර. සාමාන්‍ය පව කරන කෙනෙක් විතරක් නෙවෙයි, පින් කරන කෙනෙක්, මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක්, දිව්‍ය ලෝකේ යන කෙනෙක් විතරක් නෙවෙයි, බ්‍රහ්ම ලෝකේට රූපාවචර කෙනෙක් විතරක් නෙවෙයි, අරූපාවචර බ්‍රහ්ම ලෝකේ යන කෙනෙක් ඉන්නේ මේ අවිද්‍යාව මතමයි. මේ අවිද්‍යාව මත අපි යම් තාක් ඉන්න කම් පින්නතුනි අපි කලාවෝ පින්කම් වලට සාපේක්ෂව අපට සැප විපාක ලැබෙනවා. දැනුත් අපට ඒ ටික මේ ලැබිලා තියෙනවා. ඒ කම්මස්සගත සමාධියේ ඉඳලා අපි අම්මට තාත්තට සලකලා, අසරණ ළමයට සලකලා, ඉගෙන ගන්නට උදව් කරලා, ඒ නිසා තමයි අපට හොඳ අධ්‍යාපනයක් ලැබුවේ, විශ්වවිද්‍යාලේ ගියේ, මේ ඔක්කොමකටම අර උදව් වුණ අපට. හැබැයි ඒක ලැබුණට පින්නතුනේ සම්පූර්ණයෙන්ම අපි දුකෙන් නිදහස්ුනේ නැහැ. අර පහසුකම් ලැබුණට අපේ ලෙඩ දුක් ප්‍රතිවල දුක් වෙන වෙනවා, මහලු වෙනකොට දුක් වෙන වෙනවා, ප්‍රිය විප්‍රයෝගවලදී දුක් වෙන වෙනවා, මරණ දුක, ඒ ඔක්කොමත් අපි සමංගේ කරගෙන දැම්මේ ඉන්නේ. එතකොට මෙන්න මෙතෙන් යනකම් ඇවිල්ලා තියෙන තුනේ බුදුහාමුදුරු කෙනෙක් කියලා කියන්නේ මෙතනින් ණයගෙන් බුද්ධිමත් අයත් එක්ක වෙනම ගමනක් උඩුගම් බලා යනවා. මේක අත්හරින එක ලේසි නෑ. මොකද කල්ප ගාන පුරුදු කරලා තියෙන මේ යන විදියටම තමයි. නමුත් මෙතනින් නැවත උඩුගම් බලා බුදුවරයෙක් අපේ සමග පිහිනනවා. හැබැයි බුදුවරයාට අතින් අල්ලන් පිහිනන්න බෑ. උන්වහන්සේ මාර්ගය පිහිනන්න පුරුදු කරනවා අපට. අපි තනියම පිහිනන්න ඕන. අත්හැල් වැඳගෙන පිහිනන්න බෑ. මෙතෙන්දි බුදුහාමුදුරෝ අක්ඛාතාරෝ කියලා කියනවා. බුදුහාමුදුරෝ කියන්නේ මාර්ගෝපදේශකයෝ විතරයි. මොකද්ද බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෙතන ඉඳන් ලෝකයට දේශනා කරන සම්මා දිට්ඨිය? ඕ ආර්ය සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය, චතුසත්‍ය සම්මා දිට්ඨිය ආදී වචන වලින් අපි කියනවා මෙතනින් තමයි බුදුදහමේ හදවත පටන් ගන්නෙ. පරිසම්පාදය ඇත නැත කියන අන්තවලින් දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධයෙන් දැන් අපි උඩුගම් බලා යනවා. නමුත් මේක හිතන්නවත් බැරි දෙයක් අපට වෙනතනි. මෙන්න මෙතන තමයි අපි ශ්‍රද්ධාව ඇති කරගන්නු ස්ථානේ. මෙන්න මෙතන තමයි අපි පින්නතුනි බුදුහාඳුර තථාගතයි කියලා ඒ විශ්වාසය අපට තහවුරු වෙනවන ස්ථානේ මෙතන. හැබැයි යනකොට Tamanට අත්දැකීමෙන් ඉතුරු ටික ලැබෙනවා. මෙතෙන්දි ප්‍රශ්න කරන්න ගියොත් මුකුත්ම නෑ. ඔබ වෛද්‍යවරයෙක් ළඟට යන්න ගිහිල්ලා වෛද්‍යවරයෙගේ මේ රෙජිස්ටර් එකේ තියෙන අර බෝඩ් එකේ ගහලා තියෙනනේ පිටියේ, ඒක මම කැම්පස් එකට ගිහලා පරීක්ෂා කරන් එන්න ඕන අංක, එතකම් මම බෙහෙත් ගන්න නෑ කියලා හිටියොත් මැරෙන්න වෙන්නේ අන්තිමට. පින්නතුනේ එහෙම කරන්න බෑ. ඒ බෝඩ් එක අනුව විශ්වාස කරන්න මෙයා දොස්තර කෙනෙක් කියලා. එහෙම කළා තමයි බෙහෙත් අරන් එන්න ඕන. අරක පරීක්ෂා කරන්න ගියොත් මුකුත් කරන්න වෙන්නේ නෑ. අඩු ගානේ ඒ බෝඩ් එක දැක්කාම හිතන්නේ මෙයා ඇත්ත වෛද්‍යවරයෙක් කියලා. පන්තියකට ගියාම ගුරුවරයෙක් හිතන්නවනේ මේ සූසුකම් තියෙන ගුරුවරයෙක් ඉන්නේ කියලා. ඔයා කොහෙන්ද උපාධි ගත්තේ? මම ඒක චෙක් කරලා එනවා, එතකම් මට උගන්වන්න එපා කියලා එහෙම කියන්න බෑනේ නේ. එතන පිනොද පන්තියට යනකොටම අපි නිර්හංකාරව පිළිගන්නවා. එයා සූසුකම් තියෙන කෙනෙක් කියලා. වෛද්‍යවරයෙක් ළඟට යනකොට අපි පිළිගන්නවා එයා වෛද්‍යවරයෙක් කියලා. අපේ උපැන්න බලන්න පින්නතුනේ නේ. අපි උපැන්න විශ්වාස කරන්නේ පරිශ්‍රණය කරද්ද අපි උපන් අවස්ථාව දිනය අපේ අම්ම කියපු විදිහටනේ අපි පිළිගන්නේ නේ. අපේ අම්ම තාත්තා පිළිගන්නේ DNA මේ අධ්‍යනය කළද, පරිශ්‍රණය කළද? නෑනේ නේ. අපි විශ්වාසින්නේ කොච්චර ජීවිතය පිළිගන්නවද? අන්නේ වගේ පින්නතුනි මෙන්න මෙතනත් අපි විශ්වාසයෙන් තථාගතත්වය ගැන විශ්වාසයෙන් මෙතන ආරම්භ කරනවා. මේ බුදුහාඳුරගෙන ඇත්තයි කියලා මේක පිළිගන්නකම් පින්නතුනේ අපි කොච්චර බුද්ධිමත් වුණත් අපේ ගමන පටන් ගන්නෑ. ඒකෙන් කියන්නේ බුදුහාමුදුරට වඳින්න ඕන කියලා. වර්ධවා තේරුම් ගන්න එපා. ඉතිපිසෝ ගාථාව කියන්න ඕන, දණ්ඩ නමස්කාරයෙන් වඳින්න ඕන. ඒ කතාවක් නෙවෙයි මේ කියන්නේ. බුදුහාමුදුර පස්සග මහණුට මොකද දේශනා කළේ? පස්සග මහණුට තුන් පාරක් කිව්වා මම බුදුනා කියලා. මම මේ අවබෝධ කරගත්තු එක විශ්වාස කරන්න කියලා මේ කිව්වේ. ඒක විශ්වාස නොකරොත් යාළ මේක විශ්වාස කරන්නේ නැහැ. මේක යන්නේ නැහැ ඒකෙන්. ඒ නිසා මෙතෙන්දී අපි තර්ක කරන්න ගියොතින් හැබැයි මේක එකපාරවල පිළිහන කියලා නෙවෙයි කියන්නේ. බුදුදහම එහි පස්සේ ගන්නේ එන්න බලන්න කියලා කියන්නේ එන්න පිළිහන කියලා නෑ. නමුත් මෙන්න මෙතෙන්දී යම් කිසි විදියක විශ්වාසනීයත්වයක් අපට ඇති වෙන්න ඕනේ මේ කියන එක ඇත්තයි කියලා යන්න. දැන් කවුරු හරි අපට ඇඩ්‍රස් එකක් දුන්නොත් අපි නොගියපු ස්ථානයකට අපි පිළිගන්නවනේ නේ මේ කියන්නේ ඇත්තයි කියලා. ඒ අනුවනේ අපි යන්නේ. එතෙන්දිම තරක කරුවොත් ගමනක් යන්න බැහැනේ අපන්නේ. අන්නේ වගේම තමයි හොඳට නුවණින් තේරුම් ගන්න මේ ශ්‍රද්ධාව පටන් ගන්න තැන. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? මෙන්න මෙතෙන්දි පින්නතුනි අපේ සවනානුත්‍රිය ලැබෙනවා අපට. කන් දෙකෙන් අපි ලබන වටිනාම දේ මෙතන ඉඳන් ලබනවා අපි. පින්නතුනි මෙතන ඉඳන් කියන ඔක්කොම කරුණු ටික උඩුගම් බලන ධමයක් මේ. තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගන්න ලෝකෙ වෙන කිසිම කෙනෙකුට විශේෂ නොවන විශේෂත්වයක් මෙතන නෑ යන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා චක්කුන් අනිච්චං කියලා. ඇස අනිත්‍යයි. මොකක්ද ඇස අනිත්‍යයි කියලා කියන්නේ? ඇස අනිත්‍යයි කියන්නේ මේ ඇහැ නොපෙනියන එක නෙවෙයි. මේ ඇහැ මැරුණට පස්සේ ආදාහනය කරාට දූවිලි ටික යන එක නෙවෙයි අනිච්චං කියලා කියන්නේ. ඇස කියන්නේ මේ රූපයේ තියෙනකොට විඥානේ සම්බන්ධ වෙනකොට ආලෝකයේ තියෙනකොට මේ කරුණු සියල්ලක්ම පෙර පසු නොවේ ඇති වෙනකොට ඇස පහළ වෙනවා. අපි කණ්ණාඩිය ළඟට යනකොටම කණ්ණාඩියේ දර්පණය, අපේ ඇස, ආලෝකය, විඥානේ මේ සියල්ලක් මේක අපි කණ්ණාඩිය දිහා බලනකොට අපට රූපේ පේනවා. ඒ කණ්ණාඩියෙන් එකක් හරි ඈත් වෙනකොට එක්ක කරුවල වුණොතින් එක්ක කණ්ණාඩි අනිත් පැත්තට හැරුවොතින් එක්ක මං ඇස් දෙක පියාගත්තොත් එක්ක මං කණ්ණාඩියෙන් අයින් වුණොතින් එක්ක මම කණ්ණාඩිය බලන් ඉන්න ගමන් වෙන දෙයක් ගැන හිතුවොත් මට කණ්ණාඩි රූපේ පේන්නේ නැහැ. පින්නතුනි රූපං අනිච්ඡං කියන්නේ මොකද්ද? රූපං අනිච්ඡං කියන්නේ මොකද්ද? මේ පේන රූපේ කැඩෙනවා බිඳෙනවා කියන කාරණේද? ඒක තමයි ලෝකේ රූපං අනිච්චං කියන්නේ. ඒක රූපේ විපරිණාමයක චේන්ජින් එක. ඒක අනිත්‍ය ඉම්පර්මනන්ස් නෙවෙයි. රූපං අනිච්චං කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? ඔව් දැන් අපට මේ පිටිය පේනවා නම් මේ පේන්නේ මේ අවස්ථාවේ සහ මගේ කර්මය නිස්පාදනය කළ දීපු ඇහැට සාපේක්ෂව පේන පිටියයි මේ පිටිය. මේක මට කහ පාටයි, වර්ණන්ද කෙනෙකුට මේක කළු පාටයි, නැත්නම් සුදු පාටයි. ඇතැම් විට ප්‍රේතයෙකුට මෙතන යන්න පුළුවන් හැටි පිටියක් නැහැ මේකේ. මේ මට පේන මේ පිටිය, මේ ඔබට හෙන මේ ශබ්දය, ඔබට පේන මගේ රූපය, දැන් ඔබට පේන්නේ මේ මොහොතේ ඔබේ කර්ම චක්‍රය අනුව ඔබට නිෂ්පාදනය කළ දෙන දේ මේක. මේක ස්ථිරවම දිගට තියෙන දෙයක් නෙවෙයි. සිතුවිල්ලක් හිතන්න බලන්න. ඔබේ ඥාතිය ගැන හිතන්න. ඒ හිතන දේ ගැන හිතන හැඟීම ස්ථාවරව දිගට එක විදිහටම තියෙනවද? නෑනේ. ඔබේ සහෝදරයෙක් ගැන හිතන බලන්න. ජීවත් වෙන කෙනෙක් ගැන හිතන්න. අයියා හරි මල්ලි හරි නංගි හරි ගැන. ආයා හොඳයි, මං මගේ මල්ලිනේ හොඳයි. ඉස්කෝලේ යන කාලේ මාත් එක්ක රණ්ඩු වුණා. එතකොට ටිකක් අදහස වෙනස් වෙනවා. අනේ දැන් මල්ලි ස්පීතාලේනේ දුකයි මල්ලි ගැන. ඊට පස්සේ හිතන මල්ලි කහට හරි දැන් බනිනවා. ඔන්න මල්ලිත් එක කේන්ති යනවා. ඔන්න දැන් මල්ලි මතක් වෙනවා, මල්ලියා ගෙදර ඊටම බෙදන්න ගිහිල්ලා ටිකක් පොඩ්ඩක් වැඩිපුර ගත්තා. එතකොට ඔන්න පොඩ්ඩක් ආයේ අදහස වෙනස් වෙනවා. පින්තුනි ඒ ඒ මොහොතේ බලන් එකම පුද්ගලයා ගැන ඒ සැප හෝ දුකාවේ ස්ථිරවම කොහේ හරි එක විදිහට තිබ්බද? ස්ථිරවම එක විදිහට තිබ්බනම් හැම දිගටම එකම අත්දැකීම වෙන්න ඕනනේ. නමුත් ඒ මොහොතේ තමන්ගේ හිතේ ඇතිවන චේතනාවට අනුව ඒ අත්දැකීම ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි. අපි ඇහැට රූපයක් දකිනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, නාසයට ගඳ සුවඳක් විඳිනවා නම්, දිවට රසයක් දැනෙනවා නම්, කයට ස්පර්ශයේ නාසය ආදී සිතට ධර්මාලම්බන මේ ආදී ඉන්ද්‍රියන් හයෙන්ම යමක් අපි ගන්නවා නම් ඒ ගන්න මොහොතේ අත්දැකීම මොකද්ද? අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. පෙර නොතිබී හටගත්තා ඒ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක තමයි යථාර්ථය. හැබැයි මේ යථාර්ථය අපේ ප්‍රඥාවෙන් අපි පිළිගන්නේ නැති වෙනකොට ෆයිල් එකේ එහෙම නවල තියෙනවා. පස්සේ ඕපන් කරන්න බලාගෙන. ඒ ඕපන් කරන්නේ නිකන් නෙවෙයි. දැන් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් රහත් වුණාට පස්සේ කෙනෙක් හම්බුනොත් ඉතින් හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ කොහොමද? රහතන් වහන්සේට අපි ගමු රහතන් වහන්සේ අම්මව හඳුනාගත්තා. දැන් අපි ගමු රහතන් වහන්සේ යනවා අම්මා බලන්න. අම්මා අසනිය පිළින අම්මට පිරිත් ටිකක් කියන යනවා. ඒ රහතන් වහන්සේගෙම මල්ලිත් වෙන ඔයෙත් එක වාහනේ එක යන. දෙන්නම යන්නේ දැන් අම්මා බලන අසනිය පිළිච්ච අම්මා බලන්න. වෙනස මොකක්ද? වෙනස හරියට පින්නතුනේ අපි කණ්ණාඩියක් ළඟට යනවා බල්ලෙකුත් එක්ක. අපේ ගෙදර ඇති ගන්න බල්ලත් එක්ක අපි යනවා කණ්ණාඩිය ළඟට. ගිහිල්ලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආයෙ නොටොමි අපි යන් පොඩ ගමනක් ගිහිල්ලා ආයෙ යනවා. එහෙනම් ආයෙ යනවා නොටොමිත් එක්ක දැන් කණ්ණාඩිය ළඟට. ලකිත් එක්ක කියමු. එතකොට අර සතා හිතන්නේ කොහමද? යා යන්නේ මොකටද? යා යන්න අර කලින් හිටිය එකනා බලන්න. එයා හිතන්නේ මෙයා ආවත් තාම අරයා ඉන්නවා කියලා. එයා බලන්න තමයි අර යන්නේ. අපි යන්නේ කොහමද? අපි යන්නේ ගියාට පස්සේ නිර්මාණ රූපේ බලන්න. එතකොට අපේ රහතන් වහන්සේ අතර වෙනස මේක. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ අම්මා තාත්තා බලන්නේ නැහැ කියලා. අපි බලන් දැන් කණ්ණාඩිය ළඟටනේ. කණ්ණාඩියේ රූපේ ඒ වෙලාවට නිර්මාණය වුණාට අපි කණ්ණාඩියත් එක්ක අමනාප වෙලා නැවත නොගින් අරිනවද කණ්ණාඩිය ගාවට? නෑනේ නේ. කොච්චර ආය ආය යනවනේ කොණ්ඩේ පියරන්න යනවා විතරනේ බෑග් එකෙත් එකක් දාගෙන ඉන්නෝනේ. ඔව් මෙහෙම වුණාට කණ්ණාඩිය නොබල ඉන්නේ අපි නැවත නැවතත් බලලා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි රහතන් වහන්සේ දායකව බලන්න යනවා, අම්මා තාත්තට පිරිත් කියන්න යනවා, බුදුහාඳුරන්ට වඳින්න යනවා, ධාතුන් වහන්සේලා වඳින්නත් යනවා සමහර විට. ඒව කරන්නේ අන්න ඒ වගේ ඒවල නිස්පාදනය වෙන ලෝකේ බලන්න යන්නේ. අපිටත් පින්නතුනි මේ දර්ශනේ ඉඳගෙනම අපේ අම්මට තාත්තට සලකන්න පුළුවන්, දරුවන්ට උගන්වන්න පුළුවන්, ස්වාමින් වහන්සේට දන් දෙන්න පුළුවන්, භක්ති ගීතත් කියන්න පුළුවන්, වෙසක් උඩු වලවන්නත් පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන් මේ දර්ශනේ ඉඳගෙන. සාමාන්‍ය කෙනෙක් අර නිත්‍ය සංඥාව ඉඳගෙන ආත්ම දෘෂ්ටියේ බැස්සගෙන අරක කරද්දී අපි භක්ති ගීතත් කියන සංගීතයත් එක්ක අනිත්‍ය මෙනෙහි කරනවා. අපි වෙසක් උඩු තලවන අනිත්‍යතාවය මෙනෙහි කරමි. පින්නතුනි මෙන්න මේකයි වෙනස. ඒ නිසා මෙන්න මේ දර්ශනේ එන්න පින්නතුනි අනිත්‍යතාවය පිළිබඳ දැනුමත් එක්ක. අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? අනිත්‍යතාවය කියන්නේ පින්නතුනි වෙනස් වීමම නෙවෙයි, කැඩෙන බිඳල යන එකම නෙවෙයි. මේ අත්දැකීමක් ලැබෙනවා නම් ඇසෙන් රූප දැකලා ඒක ඇති වෙන්නේ මේ මොහොතේ. ඒ විතරක් නෙවෙයි, එක අත්දැකීමක් ලැබෙනකොට අනිත් අත්දැකීම ඒ වෙලාවේ අපේ ලෝකේ නැහැ. ඒ විතරක් නෙවෙයි, දැන් මේක මේ දර්ශනයෙන් බලන දැන් සෝවාන් වෙනකොට මේ බලන ක්‍රම 1000ක් තියෙනවා. ඔය අපි කියන්නේ 1000ක් නයින් අතිපණ්ඩිත කියලා කියන්නේ. ඒ සෝවාන් නිමිති එක එක න්‍යාය වලින් බලන්න පුළුවන්. අසනිත්‍යය කියලා බලන්න පුළුවන්, රූපය අනිත්‍යය කියලා බලන්න පුළුවන්, චක්කු විඤ්ඤාණ අනිත්‍යය කියලා බලන්න පුළුවන්. ස්කන්ධ පංචකේ රූප වේදනා සංඤා සංකාර බලන්න පුළුවන්, ධාතු 18ක තියලා බලන්න පුළුවන්, එක එක න්‍යාය වලින් බලන්න පුළුවන්. ඔව් ඒක වෙන්න වෙන්නේ නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය ශක්තිමත් වෙනවා. අපේ කර්මය කියන්නේ මේක ඇත්තෙම කර්මය කියලා කොහෙවත් තැන්පත් වෙලා තියෙන දෙයක් නැහැ ඇත්තෙම. දැන් මෙහෙම දර්ශනයෙන් හිතීමත් එක වෙන්නේ අපේ ස්කිල් එකක් දිනු වෙනවා. මොකද්ද ස්කිල් එක? අපි ලෝකෙට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙනවා. දැන් වෙනද අපි බාහිරට ගිහින රූපය තුළ බැසගත්තු එකේ අඩුවානේ දැන් පස්සේ හරි හිතනවා අනේ මට වැරදුනායි කියලා. එතකොට ආයෙ මගට එනවා. දැන් අපි ඒක රිසල්ට් එක විස්තර කරන පස්සේ සූත්‍රයක් අනුසාරයෙන්ම කියනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ආවය කියලා එකපාර අපි දුකින් නිදහස් වෙන්නේ නැහැ. අර ගිහිල්ලා දුක් විඳින ගතියට යන ගතිය ටිකෙන් ටික අඩු කරනවා අපි ප්‍රැක්ටිස් කර කර. ඔව් ප්‍රඥාව දිනු කරන් දිනු කරාන රෙස්පොන්ස් එක වෙනස් වෙනවා අපි. ඒකෙන් තමයි බලාගන්නේ. නැත්තම් මෙහෙම කර්ම වෙනස් නැහැ කියලා ආ දැන් මේ කර්ම දැන් ෆයිල් ටික මේ ඩිලීට් වුණා දැන් මෙතන මොලේ පැත්තක් එහෙම නැහැ. භෞතික වශයෙන් කිසිම අපට මෙහෙම වෙනසක් නැහැ. ඒ වෙනස වෙන්නේ මොකද්ද? අපි මේ ප්‍රඥාව දිනු වෙන්න බාහිර රූපයක් තුළ බැස ගන්න ගතිය අඩු වෙනවා. අඩු වෙලා අන්තිමටම අර කණ්ණාඩි ළඟට යනකොටම දකින අවස්ථාව වගේ ඒ වෙලාවෙම ප්‍රඥාව පෙරපසු නොවේ දිනු වෙන මට්ටමට යනවා අපි. ඒක තමයි අපි දිනු වෙන ප්‍රඥාව. පින්නතුනේ මෙතෙනි තවත් වැඩගත්ම විදියක් තියෙනවා. අපි මේ ප්‍රඥාව බලන ආකාර වෙනස් වෙනවා. එක එක ආකාර වලින් බලනවා අපි. දැන් අපි එක ආකාරයකට කිව්වේ ආයතන කුසලතාවය කියලා. ආයතන කුසලතාවය කියලා කියන්නේ අපි එක ඉන්ද්‍රියකින් යමක් බලනවා නම් අපට හිතෙන්නේ දැන් මේ රූපය, දැන් මේ වේදිරුව මම බලනවා නම් මේ බලන වේදිරුව මට අල්ලන්නත් පුළුවන්. මේ වේදිරුවේ තියෙන වතුර බොන්නත් පුළුවන්. මේ වේදිරුවේ තියෙන වතුර මගේ ඇඟේ ගාව ගන්නත් පුළුවන්. අපි මේ විදිහටනේ දැන් හිතන්නේ. දැන් අපි හිතන්නේ මේ බලන දේ අනිත් සියලුම ඉන්ද්‍රියන් වලටත් ඒ වගේම ගන්න පුළුවන් කියලා. නමුත් යම් කිසි දෙයක් මට පේනවා නම් පේන්නේ වර්ණ මාත්‍රේ විතරයි. ඒ පෙනීමෙන් ඒ කාර්යභාරය අවසන් වෙනවා. ඒක අනිත් දෙයකට කරන්න බෑ. සරල උදාහරණයක් කිව්වොත් අපි නිතරම කියන උදාහරණයක් වතුර බේසම. වතුර බේසමක් තියලා අපි බලන පොඩ්ඩක් මූණ දාලා වතුර බේසමට මූණ කෙට්ටු කරලා බලනවා. බලනකොට මොකද පේන්නේ? බේසෙ මොකද පේන්නේ? ඕ ලෝකේ ලක්ෂණම ගෙනා පේනවා. එතකොට ඒ පේන රූපය පින්නොතින පුළුවන් ද අල්ලන්න? ඒ පේන රූපය අල්ලන්න පුළුවන්ද? ඒ පේන රූපය අල්ලන්න බෑ. ඒ පේන රූපය පුළුවන් ද දිවගාල රස බලන්න? බෑ. ඒ පේන රූපේ ශබ්දයක් තියද? නෑ. පින්නතුනි ඒ පේන වර්ණ රූපයේ ලක් වෙන්නේ ඇහැට විතරමයි. ඒ සිද්ධාන්තයම තමයි අපි යමක් අහනවා නම් ඒ අහන ශබ්දය කනට විතරයි. අනිත් ඉන්ද්‍රියෙන් තමයි මනින්ද්‍රියෙන් තමයි මේක ඇඟිලි දෙක සද්දයක්. මේක මට බැනපු සද්දයක්. මේක මෝටර් සයිකලක සද්දයක්. ඒ ඔක්කොම ටික අනිත් එක පුරවගන්නේ මනෝවිඤ්ඤාණය. අරකින් අතනම නිරුද්ධ වුණාට පස්සේ ඒක බලලා හැදලා බලනවා දැන් අපි. දැන් ප්‍රඥා දිනුවෙච්ච කෙනා කියලා කියන්නේ එයා ඒ ඉන්ද්‍රියෙන් එතනින්ම අවසන් වෙනවා. දැන් අපි ෆෝන් එකක් රින්ස් යනකොටම බලන්නේ ෆෝන් එක දිහාට වඩා බලන්නේ අපි කාගේද කියලා බලන්නේ, අයිතිකාරය බලන්නේ. අපි ෆෝන් එකේ ශබ්දයත් අරගෙන ෆෝන් එකට මේ ශබ්දයයි ඉතින් ෆෝන් එකයි ඉතින් ෆෝන් එක තියෙන මෙයාගේ බෑග් එකේ, ඒ බෑග් එක මෙයාගේ කියලා ඊට පස්සේ එයා විතරන්නේ එයාගේ ඥාතින් හිටන් එකම මතක් කරගන්න. පින්නතුනි ඔක්කොමටම එකටම අපි සම්බන්ධ කරනවා. එක විටම ඥාතින් ගැන ඇතැම් විට දරුවෙක් එකම හාව නම් දරුවෝ ගැනත් මතකයි මේත් එක ආපු අම්මයි මේ ඉන්නේ කියලා. එහෙම අපි ඔක්කොම එකට එකම ලයින් එකක ඔක්කොම ටික අරගෙන බැඳ ගන්නවා කෙලස් ඇති වෙන විදිය. දැන් නුවණ කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ අර ඉන්ද්‍රියෙන් ඒක ආවනම් එතනින්ම තමන් දන්නව එතනින්ම අවසන් වෙනවා ඒක. අනිත් එකකට සම්බන්ධයක් තියෙන බව දන්නවා. දැනගත්තට ඒ දෙක එකට තියලා බඳින්නේ නැහැ. දැන් අපිගමු කෙනෙක් මට බැන්න කියලා. ඒතර බනිනකොට දැන් අපි හිතන්නේ මේ ශබ්දය මේ මහත්යෙන් ආවා. මෙයා තමයි මට බැන්නේ. ඊට පස්සේ මෙයා මීට කලිනුත් ඔය වගේ කෙනෙක් එක කියලා තියෙනවා. ඊට පස්සේ ඒකත් බඳිනවා. ආමියා මට විතරනේ අහවටත් ඔය වගේම බැනලා තියෙනවා. ඔය වගේ ඔක්කොම ටික දැන් අපි එකට තියලා මේ ඔක්කොම කෙලස් ටික අපේ පැත්තෙන් අපි මේවා තියලා කරගන්න. එතකොට පින්නතුනේ ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේකයි. එයා දකින්න ශබ්දය හඳුනා ගන්නකොටම ශබ්දේ වෙනස් කළා ගන්නවා. ඒක පැත්තක් බලන විදිය. තවත් විදියක් පින්නතුනේ තමන්ට රූපයක් පෙනෙලා කෙලස් හට ගන්නකොට එයා සාමාන්‍ය රූපේ බුද්ධිමත් ඉන්නකොට එයා අහවලා මේ කෙනා කියලා හඳුනා ගන්නවා. අපි කියමු අහවල කෙනා සිල්ව මහත්තයා. නැත්තම් තව කෙනෙක් කියලා නම් හඳුනා ගන්නවා. හඳුනා ගන්නවත් එක්කම එයා දකිනවා මේ රූපයත් එක්කම මේ තියෙන සතර මහා භූත රූප ටික නේද? මේ පඨවි ආපෝ තේජෝ ටික නේද මේ එකතු වෙලා තියෙන්නේ? ඒ එකතු වෙච්ච දෙයට මම මේ අවස්ථාවේ විඥාණයෙන් බලපු නිසා නේද මේක ඇති වෙන්නේ? අනිත් එක ඔක්කොම මං හඳුනාගත්ත පැත්ත නේද කියලා මේ පැත්ත දකින්නවා යා. ඔව්. එන්න එන්නම අර බාහිරට ප්‍රතිචාර දක්වපු ගති අඩු වෙනවා යා. එන්න එන්නම යාට බාහිරින් එයාව හැන්ඩල් කරන්න බැරි වෙනවා. යාට සැපවත් දුකවත් බාහිරින් එන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම අපේ අභ්‍යන්තරයෙන් තමයි සතුට හෝ දුක අපි බාහිරින් ගන්නෙ. දැන් අපි කියමු මේ එන කෙනෙක් කියලා. ඒ එන කෙනා ඔබට තේ එකක් ගෙනත් දෙනවා. ඒතර ඔබ අනේ හරිය සතුට වෙනවා. තව කෙනෙක් හිතන අනේ මට නම් ගෙනත් දුන්නේ නැහැ නේ කියලා. ඇතමිට වෙනත් අදහසක්. පින්නතුනි එකම කෙනා එකම පුද්ගලයා ගැන බලන්න සැප හෝ දුකයි බාහිරින් නම් හැම කෙනාට මේ සතුට හෝ දුක එන්න ඕනනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ එන්නේ අපි ඒ බලන විදිහට තමයි ඒක එන්නේ. දැන් ඔබේ ළමේ බලන පුතේ පුතා පාඩම් නොකර විභාගය අසමත් වුණොත් ඔබ හුඟා දුක් වෙනවා නේ. එතකොට ඒකම ආරංචින අල්ලපු ගෙදර එක්කෙනෙකුට විභාගේ ෆේල් වෙලා කියලා. එයා දුක් වෙනවද? එයා සතුට වෙනවා ඇතැම් විට. හොඳයි කමක් නැහැ කියලා. පින්නතුනි, ඒ එකම සිද්ධිය දෙස අපේ අභ්‍යන්තරයෙන් තමයි අපි මේක ගන්නෙ. එතකොට මෙන්න මේ අපි කියපෝ කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා අපි මේ ආරි සම්මාදිට්ඨිය පැත්තට යනකොට පින්නතුනි අපි සම්පූර්ණම දන්නවා මේ සම්පූර්ණ අත්දැකීම මේ මොහොතේ හටගන්න අත්දැකීමක් කියලා දකිනවා. මේ ඇසෙන් පේන රූප, මේ කනින් අහන ශබ්ද, මේ හැම දෙයක්ම මේ මොහොතේ ඒ ඒ ආයතනෙන් හටගන්න දෙයක්. ඒ වගේම අපේ හිතෙන් යම් කිසි දෙයක් සිතිවිල්ලක් සිතනවා නම් ඒ සිතිවිල්ලක් ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. ඒ සිතිවිල්ලත් ඒ මොහොතේම හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. මෙන්න මේක තමයි පින්නතුනි මේ කම්මසකක සම්මාදිට්ඨියේ දෙවෙනි පියවර සුතමේ ඥාණයෙන් ලබා ගන්න අවස්ථාව. මේ සුතමේ ඥාණයෙන් මේක ලැබුවට පස්සේ පින්නතුනි එයාට ඈත හරි නිවන් මඟ සලකුණක් හරි පේන ගන්නවා. මේක තමයි දුකෙන් නිදහසන මාර්ගය කියලා. එයා තාම මාර්ගඵල ලැබුව කෙනෙක් නෙවෙයි. හැබැයි එයා දන්නවා, එයාට විශ්වාසනීයත්වයක් ඇති වෙනවා කවදා හරි දුකෙන් නිදහස් වෙන තියෙනවා නම් මෙච්චරයි මාර්ගය කියලා. වෙන මොන දේ කරත් පින්නතුනේ අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. අපේ දරුවෝ ටික ඔක්කොම ඉගෙනගෙන ලෝකේ රටවල් 10ක ජනාධිපති වුණත් අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. අපට දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය මේ සම්බුද්ධත්වය තුළ මෙන්න මේ විශ්වසනීයත්වය ඇතිකර ගැනීම කියන එක තමයි දකින්න සුතමේ ඥානෙ. අහලා දැනගන්නවා. අහලා දැනගත්තු ගමන් මෙයාට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේක ලෝකයේ තියෙන අනිත් සියලුම දර්ශන වලින් වෙනස් දර්ශනයක් කියලා හොර පේනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු ඊළඟට බලනවා මෙන්න මේ දැනුම ස්ථාවර කරගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මේක ඇහුවයි කියලා අපි මාර්ගම ලැබුවා වෙන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. මේක ලබලා සමහර බුද්ධිමත් අය අහද්දිමත් මාර්ගවල් ලැබුපයි ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේක දැකපු ගමන් මෙයා බලනවා ඊට පස්සේ, එහෙනම් මේ දැනුම ස්ථාවර කරගන්න මං චින්තාමය ප්‍රඥාවෙන් නැවත නැවත හිතමින් භාවනාමය ප්‍රඥා විදියට මං මේ ප්‍රතිපදාව ස්ථාවර වෙන්න දෙයක් කරන්න ඕනේ කියලා. දැන් මේ අහල දැනගත්තු එක හරියට Taman නොගියපු තැනකට ඇඩ්‍රස් එකක් ගත්තා වගේ. ඇඩ්‍රස් එක ඔබේ අතට දීපු ගමන් ඔබ වටා පිටා බැලුවොත් කොහොම මේක කියලා. ඒ ඇඩ්‍රස් එකේ පේන කියන තැන පේනද ඔබට? පේන්නේ නැහැ. ඇඩ්‍රස් එක දුන්නේ ගැන විශ්වාසය තියාගෙන මාර්ගය යන්නයි දුන්නේ ඔබට. අන්න ඒ මාර්ගයේ ළඟට මොකද්ද? දැන් මේ ඇඩ්‍රස් එක දුන්නේ. ඇඩ්‍රස් එක දුන්නට පස්සේ ඊළඟට අපි මොකද කරන්න ඕන? ඔව්, ඇඩ්‍රස් එක දුන්නට පස්සේ ඊට පස්සේ තමන් බලනවා කොයි පැත්තෙන්ද යන්නේ. ඈ 5 එකේද යන්නේ, 134ද යන්නේ, මොකද්ද කියලා තමන් ඊට පස්සේ පාර බලනවා. ඊට පස්සේ විතරක් නෙවෙයි තමන් වාහනේ පදවන්නටත් ඕන. වාහනේ දැනටම තමන්ට ලැබිලා තියෙන්නේ. මොකද වාහනේ? දැන් වාහනයක් ගන්න දෙයක් නැහැ. වාහනේ අම්මා දීලා තියෙන්නේ. ඉපදෙනකොට අම්මා දුන්න වාහනේ. මොකද්ද? මේ තියෙන වාහනේ? ඕ ඉමස්මින් ඒව බ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤිමි ලෝකංච පඤ්ඤතේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ සිත සහිත වූ මේ ශරීරය තුළම ලෝකයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී පටිපදාවත් ලෝක සමුදයත් පනවමි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා මේ සිත, කය සහිත මේ ජීවිතය තමයි වාහනය. ඒ වාහනේ ඉඳගෙන පැදවීම තමයි, පැදවීම තමයි පැදවීම තමයි සතර සතිපට්ඨානය. ඒකේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්නතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමි පටිපදංච කියලා. ඒ උදාහරණය තවත් පොඩ්ඩක් ක්ලියර් කරගන්න, දැන් වාහනයක් තියෙනවා. ඒ වාහනයට නැගීම වගේ සතිපට්ඨානය කියන එක. ඒ කියන්නේ මේ හතර තුල කාය, වේදනා, චිත්ත, ධම්ම තුල හිත පිහිටුවා ගැනීම වාහනයට නැගීම වගේ. එතකොට ඒ වාහනේ පැදවීම හෝ ඒ වාහනේ දිගේ යෑම වගේ තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. එතකොට ඒ කියන ගමනාන්තය වගේ තමයි, ඇඩ්‍රස් එක වගේ තමයි සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියන එක. එතකොට මුලින්ම ඇඩ්‍රස් එක ඕන, ඒක ප්‍රතිපදාව. ඊළඟට මේක යන්න ඕන, ඒක සතිපට්ඨාන භාවනාව. වාහනය තුල නගින්න ඕන, ඒක සතිපට්ඨානයි. එතකොට මේ කය සිත දෙක තමයි තමන්ට ලැබිච්ච වාහනය. ඒ වාහනය පරිහරණය කරන කෙනා වාහනය තුලට නැගගත්තු වගේ තමයි තමන්ගේ සිහිය මේ ශරීරයත් එක්ක තියාගන්නවා. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන විදිහට මේ හතර තැන්හි සිත පිහිටුවා ගැනීම. එතකොට තමන්ගේ හුස්ම ලැබීමේ ඉඳන්ම ටික ටික ශරීරයට වෙන දේ ගැන බලනවා. බලන විතරක් නෙවෙයි, සතිපට්ඨාන විතරක් නෙවෙයි, සතිපට්ඨාන භාවනාව කියලා තියෙනවා. මේ හතර ඇති වෙනකොට ඒකේ සමුදේමය බලනවා. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඇතිවීම නැතිවීම දකිනවා. ශරීරයේ ඇතිවීම හට ගැනීම නැතිවීම දකිනවා. වේදනාවල ඇතිවීම නැතිවීම දකිනවා. හිතේ ඇතිවීම නැතිවීම දකිනවා. සිතුවිලිවල ඇතිවීම නැතිවීම දකිනවා. දකින්න දකින්න මේකේ නා සමුදේව දකිනකොට ටිකෙන් ටික අර තමන්ගේ ගමනාන්තය දක්වා ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. ඒ ගමනාන්තයට යමින් ඉන්නකොට ඔන්න ප්‍රතිඵල ටික පේනවා. එතකොට තමයි අපට සූත්‍රයක් හමු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මෙන්න මේ දර්ශනයත් එක්ක තමන් දිගටම ඉන්නකොට තමන් නිකන් ඉන්නේ නැහැ, තමන්ගේ ළඟ දහමක් වැඩෙනවා. බාහිර කෙනෙකුට පේන්නේ යා රැකියාවක් කරනවා, කඩේ යනවා, තින්ත ගන්නවා, රෙදි හොදනවා, කෑම උයනවා, ඒව තමයි පේන්නේ. නමුත් මෙයාගේ අභ්‍යන්තරේ ලොකු වෙනසක් දැන් වෙමින් ඉන්නේ. මොකද්ද වෙනස? එයාගේ ඇහැට රූපයක් පේනකොට ඇතැමිට මනාප දෙයක් පේන්න පුළුවන්, අමනාප දෙයක් පේන්න පුළුවන්. එයාට මනාපයක් හඩගන්න පුළුවන් දකින දේ. කාමියා මාර්ගවල ලැබෙන්නේ නැහැ. හැබැයි එයා දහම වඩමින් ඉන්නේ, හොඳ සිහියෙන් ඉන්නේ. දැක්ක ගම දකින ආමේ හොඳ කෙනෙක්, මනාප කෙනෙක්, ආමේ ලොකු කෙනෙක්, මේ දුප්පත් කෙනෙක්. මුලින් මුලා වෙනවා, ඊට පස්සේ ආයේ ඉතින් ඔය හිතේ තියෙන සතර මහා බෝධ රූපණේ කියලා පේනවා. ඊට පස්සේ යාට උපේක්ෂාවේ සිට පිහිටනවා. මුලින්ම මුලා වුණා ලොකු කෙනෙක් කියලා හරි පොඩි කෙනෙක් කියලා හරි, ඊට පස්සේ ශනිකව දකිනවා. ඒත් ඉතින් සතර මහා බෝධ රූපයෙන් වෙනස් කෙනෙක් නෙවෙයි කියලා දකිනවා. ඇසින් රූපයන් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොටත් එහෙමයි. මනාපයක් හරි අමනාපයක් හරි ඇති වෙන්න පුළුවන්. ආ මේ මට බැනපු කෙනා තමයි දැන් මේ එන්නේ, ඔන්න එනවා. ඊට පස්සේ ආයෙත් නාරේ නෑ. එහෙනම් මාට ඉතින් මේ සතර මහා භූත රූප කියලා ඊළඟට දකිනවා. එතකොට මනාපේ හරි අමනාපේ හරි කියන එක එයාට දිගටම හිතේ දුවන්නේ නෑ. මග දිහා ඩොක් කරනවා. ඉන්ද්‍රිය හයටම මෙහෙමයි. ඒකේ උදාහරණ තියෙනවා කොහොමද? හරියට ඇසෙන් දකින රූපේ හරියට ඇතිවන මනාපෝ අමනාපෝ දුරු වෙලා හිත උපේක්ෂාවේ පිහිටන්න ගත වෙන කාලය කොච්චරද? ඇසි පිය ගහන මොහොත. බලන්න පිළිඳි බුදුහාම ඉතාම ලස්සන උපමා හයක් මෙතන කියනවා. කොච්චර ගැළපෙන උපමාද කියලා පේනවා. ඇහැට දකින රූපයක් ගැන ඇතිවන මනාප අමනාප දුරු වෙන කොච්චරද ගත වෙන කාලය? ඇසිපියේ හෙළන මොහොතකදී ආසිය පිටුව ගන්නවා. කලින් ඒක බලලා අනිත් කෙනාටත් කියලා බුම්මගෙන අර කරපු එක එච්චර දුර යන්නේ නැහැ. දැන් මෙයා සිහින්න ඉන්නේ. අමනාප කෙනෙක් බා දකින්න එයා ඊට පස්සේ හිතගෙනත් දකින්න ආ ඒ බැන්නට එතරම් නිරුද්දුනානේ දැන් එයා යාට අමතකයි මටත් අමතකයක් කියලා. දුර යන්නේ නැහැ යාද. වෙනද ගිහිල්ලා භවයටම දැන් අමනාපයේ බද්ද වෛරයකට යන්න හිටපු කෙනෙක් මේ. දැන් නවත්තලා මගදී බ්‍රේක් කළා දැන්. ඒ වගේම කලින් රාගයක් ඇති වෙච්ච කෙනෙක් රාගේ දුරට යන්නේ නැහැ. දුරට යනකොටම දකින්න ලස්සනම රූපයක් ආපු කෙනෙක් එක්කෝ එයාගේ අතීතය බලනවා එක්කෝ අනාගතය බලනවා. අතීතය බලනකොට පේන මවකුසේ ඉන කල අනේලේ ඒගුලක හිටිය කෙනෙක් තමයි මේ ලස්සන කෙනා. අනාගතයක් පේනවා. ලස්සන කෙනෙක් අනේ අනාගතයේ මේ හැරමිකියක් අනේ නාච්චි කෙනෙක් සියගෙනන්නේ. ඒකත් දකිනවා. දෙපැත්තටම කියලා බලනවා. යාර ප්‍රැක්ටිස් කර බොක්කෝම ටික ගන්න වෙදෙන්ට. යා හිතට පොඩ්ඩක්වත් පීඩාවක් ඇති කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒ ඇහැට දකව රූපයේ කනට අහපු ශබ්දය කොහමද? කනට සමන් ගැන ගුණකතනයක් කරන්න පුළුවන්, බනින්න පුළුවන්, සින්දුවක් ඇහෙන්න පුළුවන්. ඒකෙන් ඇතිවෙන ප්‍රිය හෝ අප්‍රිය හෝ ස්වභාවය දුර වෙලා උපේක්ෂාවේ පිහිටන්න කොච්චර කාලයක්ද ගත වෙන්නේ උට? අසුරු සැනක් ගහන මොහොතක් ශබ්දය. ශබ්දයට අසුරු සැන. බලන ගත්ත උදාහරණ බුදුහාඳුරෝ. ඇහැට මොකද්ද? ඇසිපිය ගැසීම. කනට අසුරු. දැන් අපිට කොච්චර පින්නතුනි මතක තියාගන්න පුළුවන්ද මේවා? ධර්මයේ කියන්නේ ඒක. ධර්මයේ ආයාසයෙන් මතක තියාගන්න ඕනේ. අපි හරි සිහින් ඉන්නව නම් ඒකම අපේ ජීවිතේ බවට පත් වෙනවා. කනට ඇහෙන ශබ්දය. නාසයට ගඳ සුවඳක් දැනෙනව නම් ඒකෙන් ප්‍රියාන අමනාප බව දුරුවෙන් දුරවෙලා උපේක්ෂාවේ පිහිටන ගත වෙන කාලය කොච්චරද? හරියට නෙළුම් පතකට දාපු වතුර බිඳක් පල්ලෙහාට වැටෙනවා වගේ. ඒ තරම් සුළු මොහොතකදී මනාප අමනාප ඔක්කොම ආගිය තින් ගියා. තාම මෙයා මාර්ගඵල ලැබලා නැහැ. නමුත් මේ සඳහන් කරන්නේ ආරේ විනේහි අනුත්තර ඉන්ද්‍රිය භානාව. ඔබේ දක්ෂතාවයේ පෙන්වන්න තියෙන අවස්ථා. ඔබේ උපාධි, ඔබේ මාස්ටර් ඩිග්‍රී, ඔබේ ඩොක්ටරේට් එකේ ක්වොලිටි පෙන්වන්න තියෙන අවස්ථා මෙන්න පෙන්වන්න පුළුවන් නම්. ඔබ ගියපු පාසලට, ඔබ ගියපු යුනිවර්සිටියට, ඔබේ අම්මට තාත්තට, ඔබ ඉපදුණු රටට, ඔබ ඉපදිච්ච ගෙදරට ගෞරව කරන දින ආකාරයෙන්. ඔබ ඉහෙලටම ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාවෙ ඊළඟ කියනවා දිවට එන රසයන්. දිවට රසයක් දැනিলা ප්‍රිය අමනාප බවක් ඇති වෙනවා නම් ඒ ප්‍රිය අප්‍රිය භාවයේ දුරු වෙන්න ගත වෙන කාලය කොච්චරද? දිව කෙලවරේ තියෙන කෙලපින්ඩක් බිමට වැටෙන තියෙන කාලයක් කියලා. ඒ වගේ පොඩි කාලයකදී රසයක් දැනෙන්න පුළුවන් වෙනද කතා බහ කළා නේ කවුද යුවේ හරිම රසයි මොනවද දැම්මේ කොයි කඩෙන්ද ගත්තේ? හුඟා දුර ගිය කලින්. දැන් එච්චර දුර යන්නේ නැහැ. දැන් මෙතනින්ම ඉවරයි මෙහෙම. බලන්නේ පිනුත් අපේ කොච්චර වචන ඉතුරු වෙන වෙනවද මේත් එක්ක මේ අවබෝධයත් එක්ක කොයිතරම් උපේක්ෂාටපත් වෙනවද? අපි වෙනද මානසික පීඩ ඇති කරගෙන සත්පුද්ගල සංඥාවේ බැසගෙන පුද්ගලව විවේචනය කළා. අපි කොච්චරනම් හිතෙන් පීඩාවටපත් වුණාද? ඒ පීඩාව කොච්චර අඩු වෙනවද තමයි. ඊළඟ පිනුතුනි ශරීරයට දැනෙන ශරීරයට දැනෙන සැප දුක් ආදී වේදනා ගැන ප්‍රිය අමනාප බවක් ඇති වෙනවා නම් ඒ ඇතිවන ප්‍රිය අමනාප බව දුරු වෙලා හිත මධ්‍යස්ත වෙන්න හිත උපේක්ෂාවටපත් වෙන ගත වෙන කාලය කොච්චරද? බුදුහාමුදුරුවෝ ලස්සන උදාහරණ කියන්නේ කියනවා ශක්තිමත් පුරුෂයෙක් කියලා. නිකන් කෙනෙක් නෙවෙයි, වයසක කෙනෙකුත් නෙවෙයි. ශක්තිමත් පුරුෂයෙක් දික් කරපුවත නවන්න ගත වෙන වෙලාවක්, නවපුවත දික් කරන්න ගත වෙන වෙලාවක් කියලා එච්චර සුළු මොහොතකදී මේ කායික වැති වෙච්ච වේදනා දුරු වෙනවා කියලා. ඇයි මෙහෙම ඇති වෙන හේතුව? මෙයා සකේ ගෝචරේ පෙට්ටිකේ විසේ චරත කියලා කියනවා. තමන්ගේ පියාගේ වපසරියෙහි, පියාගේ ඉඩමෙහි, තාත්තගේ කුඹුරෙහි, තාත්තගේ ගෙදර ජීවත් වෙන්නේ. තාත්තගේ ගෙදර මොකද්ද? තාත්තගේ ඉඩම මොකද්ද? සතර සතිපට්ඨානය. සතර සති තමන්ගේ කය සිත ගැන පරිපූර්ණ අවබෝධයකින් උපරිම සිහිය පවත්වාගෙන ඉන්නේ. බාහිර කිසිම කෙනෙකුට තමන්ගේ හිතේ සතුට, තමන්ගේ හිතේ සානය පැහැර ගන්න දෙන්නේ නැහැ. මුළු ලෝකයක් ගෙනල්ලා තමන්ගේ පාමුල ළඟ තියන්න පුළුවන්. මුළු ලෝකෙම ඇවිල්ලා තමන්ට දොස් කියන්න පුළුවන්. ඒ කීර්තිය, ඒ අපහාසය, ඒ ලාභය, අලාභය මේ සියල්ලක්ම අභියස එයා ආකම්පිත මනසක් ඇති කරගන්නවා. එයාට මලුත් එකයි, ගලුත් එකයි, ගුණත් එකයි, බැනුනුත් එකයි. හැබැයි එකෙන් කියන්නේ අසංවේදී පුද්ගලයෙක් කියලා. එයා හරිම සංවේදී. එයාට බැන්නත් එයා බලනවා මේ බණින එකේ ඇත්තක් තියෙද කියලා. ඒව ප්‍රතික්ෂේප කරන්නේම නෑ එයා. බුදුහාඳු සඳහන් කරන බුදුහාඳුරණ කෙනෙක් බැන්නත් බලන්නේ ඒක ඇත්තක් තියෙද කියලා. ඒක අදාළ නැත්නම් තමයි බැහැර කරන්න. ඒ වගේම කියන බුදුහාඳුරණ ගුණයක් කිව්වත් කෙනෙක් බුදුහාඳුරේ කියලා සතුටක් නෑ කියලා. ඇයි ඒ? බුදුහාඳුරන්ගේ ගුණවලින් මේ අල්ප මාත්‍රයක් දැනගෙන තමයි කියන්නේ කට්ටිය. ඔක්කොම දැනගෙන නෙවෙයි. ඒ නිසා මේ එච්චර සතුටක් එහෙම ලැබෙන දෙයක් නෑ කියලා. දැන් අපට බැන්නත් කවුරුහරි එහෙමත් හිතන්නේ නැහැ. කොහොමද හිතන්න ඕන? මගේ ওই පොඩ්ඩක් දැනගෙන ওই බණින්නේ. ඔක්කොම දැනගත්තා නම් බණිනව නෙවෙයි. අනේ හරි හොඳ කෙනෙක්. බොහොම පොඩ්ඩක් දැනගෙන ওই මට්ටමින් බේරු නැති කියලා සතුට වෙන්නේ. පින්නතුනි ඊළඟට කියනවා හිතට සිතවිල්ලක් එනකොට Taman දැකපු දෙයක් ගැන අහපු දෙයක් ගැන කලින් තමන් දැකපු සංවේදනයක් ගැන තමන්ට සිතුවිල්ල පහළ වෙනකොට ඒ ඇති වෙන මනසට ඇති වෙන ඇත්තම පිනුතුනේ මේ ඉන්ද්‍රිය පහෙන් වැඩිපුර හිතට එන්නේ අපට. අපි මොනවද කිව්වද? වැඩිපුරමනේ අන්තිමට ගියාම පිනුතුනේ ඔක්කොම හිතටම එන්නේ. අර ප්‍රාථමික මට්ටමේ වෙනසක් කිව්වට සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය විඤ්ඤාය කියලා දැන් ඔබ මගෙන් මේ අහන සබ්දයක් ඔබට එවලිය හෙන්නේ නැහැ. ඔබට ඇහෙනකොට සෝත විඥානේ නිරුද්ධ වෙලා ඔබේ මනෝ විඥානේ තමයි හඳුනගන්නේ. එතකොට කියනවා ඒ මනසට එන අරමුණු ගැන ප්‍රිය අමනාප බව දුරු වෙන්න ගත වෙන කාලය කොච්චරද? ඔබේ දරුවෙක් ගැන, සහෝදරයෙක් ගැන, අම්මා තාත්තා ගැන ප්‍රිය මනාපයක්, ප්‍රිය අරමුණක් ඇති වෙන්න පුළුවන්, අප්‍රිය අරමුණක් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම දුරු වෙන හිත මධ්‍යස්ථ වෙන්න උපේක්ෂාවේ පිහිටාන ගත වෙන කාලය කොච්චරද? මොකද උදාහරණේ බුදුහාමර දක්වමු. මතකද අපි කලින් කිව්වේ නේද? ගත වෙන උපමාව, කාලයට දක්වන උපමාව මොකද්ද? යකඩ භාජනයක් තියෙන හුවාක් රත් වෙලා. ගිනියම් වෙලා රත් වෙච්ච යකඩ භාජනයකට වතුර බිනක් දානවා. වතුර බිනක් දානේ සුළු මොහොතේදී අරක සිඳිල යනවා. අන්නේ වගේ ඉතාම සල්ප මොහොතකදී ඔබ අතීත අත්දැකීමක් පිළිබඳව හිතන සිතුවිල්ලෙන් ඒක ඔබ අමතක කරනවා කියන එක නෙවෙයි. මේක වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමේ කිසියම් තැනක අමතක කරන්න කියලා නැහැ. වෙන්නේ ඒ දේ පිළිබඳව අපේ චිත්ත පීඩා දුර වෙලා මධ්‍යස්ථ වේ ගැන බලන්න මනසක් ප්‍රවේමය මේ වෙන්නේ. ප්‍රඥාව දිනුවීමත් එක්කම සති සම්බජානිය දිනුවීමත් එක්කම. දැන් මේ කිව්වේ පින්නතුනි රහතන් වහන්සේ කෙනෙක් ගැන නෙවෙයි. මේ කිව්වේ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන නෙවෙයි. මේ කිව්වේ සාමාන්‍ය ධර්මයේ ප්‍රගුණ කරන අපවැණි අය ගැන මේ කියන්නේ. ඔව් සිහියේ නිතර ඉන්නව නම් මේ තරම් ඉක්මනින් අපි දක්ෂ වෙනවා අපේ හිත ආරක්ෂා කරගන්න. හැබැයි අපේ හැම ඉන්ද්‍රියක් ළඟම ඉතාම ශක්තිමත් මුරකරුවන් රඳවා ගන්න අපි දක්ෂ වෙනවා. අපේ දක්ෂතාවය පෙන්වන්නේ මේකෙන්. අපි ලස්සන ඇඳුමක් ඇඳයි කියලා, වටින වාහනයක ගියයි කියලා, ලොකු ගෙදරක හිටියයි කියලා බුදුදහමෙන් අපි දක්ෂයන් කියන්නේ නැහැ. අපි ගහක් යට හිටියත් කමන්නේ. මෙන්න මේකයි දක්ෂතාවය අපේ. අපි හුඟක් අය ඉතින් පිටිගෙවල්වලනේ අපි ඉන්නේනේ. අපිත් එහෙමයිනේ. අපිත් මේ පිට ගෙදරක නේ. අපිට කියලා ගෙවල් නැහැ. අපි කාටවත් නේ එහෙම ගෙවල්. ඉතින් එහෙම හිටියට පින්නතුනේ මේ දර්ශනයෙන් ඉන්නව නම් එයාට සැබෑ පිළිසරණක් තියෙනවා. ඊළඟට පින්නතුනේ දෙවෙනි පියවරක් කියනවා. ඒකත් හොඳට අහගන්න. දැන් මේ අපි අර කම්මසකතා සම්මාදිටිය සහ ආර සම්මාදිටිය ගැන හන්දියෙන් වෙන් වෙලා අර අනිත් එක අනිත් ශාස්ත්‍රවරුන්ගේ ගැනීම ඔක්කොම එක පැත්තකට යනවා. කර්මය අරගෙන සුගතිගාමී කර්ම කරගෙන සැප විඳින්න යනවා. කමක් නෑ, අපිත් ඒවත් කරනවා. නැත්නම් අපිත් මේ අතරේ දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, දරුවන්ට උදව් කරනවා, දුප්පත්ට සලකනවා, ස්වාමීන් වහන්සේලට වඳිනවා, වැඩිහිටියන්ට උපස්ථාන ඒවත් කරන දැන් අපි නැත්තේ නෑ. ඒවත් කරමින් පඤ්ඤා ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය තමන් දිනු කරනවා. දිනු කරනකොට ඊට පස්සේ කියනවා සීක පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද කියලා. සීක පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද? ඇහැට රූපයක් දැකලා ප්‍රිය අමනාප බවක් ඇති වුණොත් එයා මොකද හිතන්නේ? යම්වා ලැජ්ජා වෙනවා. අට්ඨේ යති හරා යති jigucchati කියලා කියනවා. යාට ලැජ්ජයි, අනේ මං වගේ කෙනෙකුට මේ වගේ හොඳ නෑනේ මේව හිතන්න කියලා. එයා ඉක්මනටම ලැජ්ජ වෙලා හරකින් අයින් වෙනවා. එයා අච්චරවත් දුරක් යන්නේ නෑ. එයා අත දිග හරින වෙලාවක් නෙවෙයි, සිතට සිතුවිල්ලක් එනකොට මෙයා ලැජ්ජාවට පත් වෙනවා. අනේ මේ වගේ සාස්ත්‍රවරයෙක්ගේ ආර්ය ශ්‍රාවකයෙක්ට මට මේක ගැලපෙන්නේ නෑ, මේකෙන් මං අයින් වෙන ඕන කියලා වහාම ඉක්මනටම දුර වෙනවා. ඒ සීක පුද්ගලයාගේ ලක්ෂණය. එයා ඒක නිතර දෙයක් විදිහට හිතනවා. ඇතැම් විට එයා ඒක ඇහෙනකොටම සතර මහා භූත රූපෙට හිත තියලා බලනවා. ඇතැම් විට ආයතන කුසලතාවයෙන් බලනවා. ඇතැම් විට ස්කන්ධ නිරෝධයෙන් එයා බලනවා. යාට වැඩි දුරක් යන්න බෑ යාට. අරට වඩා ඉක්මනින් එයා මගීම බ්‍රේක් කරගත්තා. ඊට පස්සේ තියෙනවා පින්නතුනේ මේ බුදු සසුනේහි බාහ්‍යතේන්ද්‍රිය පුද්ගලයා. කවුද? රහතන් වහන්සේගේ ලක්ෂණ කියනවා. සිහිනෙන් හරි පින්නතුනේ දැක ගන්න. පින්නතුන හරති කලින් රහතන් වහන්සේට පිළිකුල් අරමුණක් දැනෙනවා. පිළිකුල් අරමුණක්, ඒ පිළිකුල් දේ අපි කියමු දැන් සතෙක් ඇතකලින්න කියලා. ඒක පිළිකුල් දේ විදිහට කැමති නම් පිළිකුල් දේ විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒක පිළිකුල් දේ නොපිළිකුල් දෙයක් විදිහට හිතන අතින් අරගෙන අයින් කරන්න පුළුවන්. පිළිකුල් දේ හෝ නොපිළිකුල් දේ දෙකම දුරු කළා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් කැමති නම් ඒත් පුළුවන් කරන්න. ලස්සන කෙනෙක් දැකලා හරියම ලස්සනයි කියලා සිහි කරන්න පුළුවන්. අනේ මේ ලස්සන කෙනා මේ අසුචි ගොඩක් නේද කියලා එහෙම බලන්න පුළුවන්. ඕනම වයසක ගිහිපෝ අසුචි වගුරුවකම ඉන්න කෙනෙක් අනේ මේ මනක් වගේ කෙනෙක් නේද කියලා එහෙම බලන්න පුළුවන්. ඒ දෙකම දුරු කළොත් නම් උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම තමන් කැමති විදිහට මේ පැත්ත සම්පූර්ණම ආවරණය දාගෙන තියෙනවා. හැබැයි ඒක කරන්නේ නිකන් නෙවෙයි. ඒක අර මෝහයෙන් කරන දෙයක් නෙවෙයි. ඒක ප්‍රඥාවෙන් කරන දෙයක්. ඒක සිහියෙන් කරන දෙයක්. මොකද ලෝකයේ බොහෝ දෙනා කරන්නේ ඔක අනිත් පැත්ත. අවිද්‍යාවෙන් ඉඳගෙන නොපිළිකුල් දෙයක් විදිහට වැනඳ ගන්න ලෝකෙ. රහතන් වහන්සේ ඒ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. වර්ධව තේරුම් ගන්න එපායි. දැන් සමහර සත්තුයෙ මේනි වුර වගේනේ. සමහර කෑම කන්නේ අපිරිසුදු තැන් වල හොඳ දේවල් කියලානේ. වලිගෙත් වනවන්නේ. පින්නතුනි එහෙම ඒ කවිද්‍යාවේ ගිලිලේ කරන්නේ. මේ රහතන් වහන්සේම නෙවෙයි. ඒ රහතන් වහන්සේ සම්පූර්ණ ප්‍රඥාව තුල බැසගෙන නික්ලේශීය මනසකින් රහතන් වහන්සේ ආරණ්‍යේ ඉන්න ආරණ්‍යේ තියෙන කුරුල්ලෝ කුරුල්ලන්ගේ ගීත, ගංගා, දිය ඇලි, ගස් වැල් ලස්සනට වර්ණනා කරන තියෙන විදිහ. තවත් වෙලාවකම කියන මේව ශූන්‍යයි කියලා. කැමැති විදිහට ඒව මෙන්න තවත් සමල්ලාට උපේක්ෂාවේ පිහිටලින්. පින්නතුනි මේක තමයි ලෝකීය පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන ධර්ම. මේ දර්ශනය තමයි පින්නතුනි අපට ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ. මේ ජීවිතේ විතරක් නෙවෙයි. ඔබ මේ ජීවිතේ රැකියාවක්, දරුවෙක්, වාහනයක් ලැබුවා නම් ඇතැම් විට ඒක ඔබ ලැබුවේ මේ අවුරුදු 50කට ජීවිතේ උත්සාහයක ප්‍රතිඵලය. නමුත් ඔබ මේ අහන දර්ශනය මොකද්ද? ඔබ කල්ප ගානක පුණ්‍ය කර්මවල ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයක් ලබන්නේ මේ ඔබ. අන්න ඒ දර්ශනය තමගේ ජීවිතයේ මහා පහන් කැඹක් වගේ නිතරම ඉදිරියෙන් තියාගන්න. මේකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. යහපත් දැක්ම කියලා කියන්නේ. ඔබ කුමන දේ කරත් කමන්නේ. ඔබ මේ දර්ශනයෙන් කරනනම් ඔබ දහමින් පිට යන්නේ. ඔබ කෙනෙකුට බනින්න පුළුවන්. දැන්නත් බනින්නේ මේ දර්ශනේ ඉඳන් ඔබ. ඔබ රැකියාවක් කරන්න පුළුවන්. ඔබ ගෙදර වැඩ කරන්න පුළුවන්. පාරයිනේ තියෙන කුණු ගොඩව ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ඒව දැනෙන්නේවත් නැහැ. අපේ මාන්න කියන ඒවා පින්නතුනේ ඉතුරු වෙන්නේවත් නැහැ කෑලිවත්. මේ දර්ශනෙන් ඉන්නකොට මම ලොකු කෙනෙක් පොඩි කෙනෙක් මම ගෙදර හැමතු ගන්න හොඳ නැහැ සේවක දැක්කොත් හරි නැහැ ඒව ගෑහිලවත් නැහැ මේව මනසෙවත් නැහැ ඉතුරු වෙන්නේවත් නැහැ ඒක ඊට වඩා කොච්චර දුරක් මෙයා ගිහිල්ලාද එයා පින්නතුනි සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙනවා එයා හැම මොහොතෙම සංසුන් මනසකින් නික්ලේශී මනසකින් නිරෝගී මනසකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා යාට ඕනම කෙනෙක් වෙත සමීප වෙන්න පුළුවන් කුඩා දරුවෙක් වෙත සමීප වෙන්නත් පුළුවන් උගත් කෙනෙක් වෙත සමීප වෙන්නත් පුළුවන් දිලදු කෙනෙක් වෙත ළඟා වෙලා එකට කෑමක් කන්නත් පුළුවන් රහතන් වහන්සේ පින්ඳ පාත යනකොට ලාදුරු රෝගීන් දානි බෙදනකොට දානෙත් එක්කම ඇඟිලි පුරුක් වැටෙනව පාත්‍රයට අපේ කෑම භාජනයකට ඇඟිලි පුරුකක් ඕනේ නැහැ කෙස් ගහත් තිබුණොත් තමන්ගෙම කෙස් ගහත් තිබුණොත් ඒත් බලන්න කොච්චර තමන්ට පිළිකුණක් නැති වෙන්නේ නමුත් රහතන් වහන්සේ පිනු තිනර්ධය අයින් කළා අනිත් එක වළඳනවා අසනීප වෙච්ච මුළු ඇඟේම සැරවදාපු කෙනෙක් උන්වහන්සේ සංඥා වෙනස් කරගෙන උන්වහන්සේ අරක සුද්ධ කරනවා බලන්න පිනු දින අපට කොච්චර මේ ජීවිතයේ සැනසෙන මාවතක්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ දේශනේ අනාවරණය කරන්න තමයි උන්වහන්සේ සම්මා සම්බුදු වුණේ නැත්නම් උන්වහන්සේ මෙහෙර සාරාංශයේ කලප්ලක්ෂයට කලින් රහත් වෙන තිබුණා උන්වහන්සේ අර ඇතෙක් වෙලා ඉන්න ආත්ම භාවයක බෝසත්ත්ව කාලේ මිනිස්සෙක් වෙනවා දල කපාගෙන යන්න කියත අදිනකොට ඒ මිනිස්සයට එක පැත්තක කියත විතර අදින්න පුළුවන් මේ අතා මොකද කරන්නේ දලේ දෙන්න තමන්ගේ හොඬ වැලෙන් අකියත අනිත් පැත්ත අදිමින් අර මිනිස්සිට උදව් කරන තමන්ගේම දලේ කපා දෙන්න පිනතුනි සම්මා සම්බුද්ධත්වයට සඳහා මේ තරම් පරිත්‍යාගයන් කළා මහා කපි ජාතකේ වඳුරෙක් වෙලා අර පාපකාරී මිනිස්යාට උදව් කරලා ඒ මිනිස්යාගෙන් ගල්පාර එනකොට ඒ මිනිස්යා ගැන කල නොකිරි තව දුරටත් අතින් ඔළුව අල්ලගෙන ලේ බේරි බේරි ගහෙන් අත්ෙන් අතට පැන පැන ගිහිල්ලා ගමට එනකන් අර මිනිස්සයට මඟ පෙන්නුවා සතෙක් වශයෙන් ඉන්න කාලෙත් පිනතුනි මේ වගේ පරිත්‍යාගයන් කරමින් මේ දර්ශනයක් ලෝකෙට දෙන්න අප වෙනුවෙන් මහා පරිත්‍යාගයක් කරපු උත්මයක අද අපි මේ සමරණිවසක් වුණ පොහො දිනේ ඒ නිසා උන්වහන්සේට අපි ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේට පහන් ආදී පොත් පත්තු කිරීම හොඳයි ඒවා අපේ සත්පුරුෂකම් ඒවා තමගේ කුසලයේ දිනවන දේවල් උන්වහන්සේ වෙනුවෙන් බුදුගුණ ගීත කියන එක හොඳයි අපට සසරේදී හොඳ කටහඬක් ලැබෙනවා ඒ හොඳ දේවල් ඒ සියල්ලක්ම කරන අතරේදී පින්නතුනි අපි දක්ෂ වෙන්න ඕන උන්වහන්සේ දේශනා කරපු මේ දර්ශනය සම්මා දිට්ඨිය අපේ ජීවිතේ ඇති කරගෙන හැම මොහොතකම පින්නතුනි අපේ ජීවිතය අපි මහා ඉරණමක් කරා මේ ගමන් කරමින් ඉන්නේ අපේ ජීවිතයේ සැබෑ අභියෝග පින්නතුනි අපි හඳුනා ගන්නට ඕන අපි මෙහෙම අද සතුටෙන් හිටියත් අපි ජීවිතේ ඉතාම කැමති අය අපේ දෙනෙත් ඉදිරිපිට දීම කවදා හරි වෙන් වෙලා යනවා අපි තාම ආදරය කරන අපේ දරුවන් තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව තමන්ගේ දෑස ඉදිරිපිටි බලාගෙන ඉඳෙද්දී තමන්ට සමුගන්න වෙනවා තමන් ජීවිත කාලයක් හම්බ කළා උපයපු ධනයෙන් ලැබපු ඊටම gedara එක ඇසිපිය ගන්න මොහොතෙන් තමන්ට අහිමි වෙනවා ජීවිත කාලයක් පෝෂණය කරපු මේ ශරීරය එක තත්පරයෙන් පින්නතුනේ අපට අත්හරින වෙනවා අන්න ඒ වෙන ජීවිතයක් තුළ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අත්ත දීපා භික්ඛවේ විහෙරකාක්ක සරණාන අඤ්ඤ සරණා තමන්ගේ හිත පිළිසරණක් කරගන්න වෙනස් සරණක් නෑ නාඤ්ඤ සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරද ධම්ම සරණාන අඤ්ඤ සරණා මේ ධර්මය මේ සද්ධර්මය පිළිසරණක් කරගන්න දිවෙනක් කරගන්න පහනක් කරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නාඤ්ඤ සරණ එන කිසිම පිළිසරණක් නෑ අපට එනිසා පෙනුතුනේ මේ සද්ධර්ම ප්‍රතිලාභේ ලබන්න තමයි අපි මේ සසර බොහෝ ගමනක් ඇවිල්ලා මේ ඊටාම සත්‍රීක වූ ക്ഷേම භූමිය අද මේ ලබා ගත්තේ මේ ලබාගත් ക്ഷേම භූමිය අපට හැමදාම තියෙන්නේ නැහැ පෙනුතුනේ හැම මොහොතක් පාසාම අපට මේක ගිලිහෙමින් තියෙන ඒ නිසා අපිත් මේ සද්ධර්මෙන් ආලෝකය ලබා ගන්න ගමන් අපේ ඊටාම ළඟම ඥාතීන් අපි ඊටාම ආදරය කරන තමන්ගේ ස්වාමි පුරුෂය වෙන්න පුළුවන් දරුව වෙන්න පුළුවන් තමගේ සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන් ඒ හැම දෙනාටමත් මේ සද්ධර්ම ප්‍රතිලාභේ ලබා දෙන්න හැකියක්මනි ලබා දෙන්න ඇයි ඒ අද ඔබත් එක්ක ඉන්න කෙනා හෙට දවසේ ජීවිතෙන් සමු ගන්න පුළුවන්. ආයි ඒ වෙන්ගේ ඡාය වෙනුවෙන් පිනතුනේ ආයි අපට උදව්වක් කරන්න වෙන්නේ නැහැ කාලෙකදී. හරියට මුහුදට දාපු ලී කැලි දෙකක් ආයි එකතු වෙනවා වගේ. ඒ නිසා පිනතුනේ මේ මුණ ගැහිච්ච මොහොතෙහි අනිත් අය සඳහා ආහාර පාන ආදීෙන් ඇඳුම් පැළඳුම් ආදී දේකින් විතරක් නෙවෙයි මේ සද්ධර්මෙන් අපි ඇයට සැබෑ උදව්ව කරන්න ඕන. එහෙම කළොත් තමයි පිනතුනේ අපට ඇත්තටම ඒ ඇගේ වෙන්වීමේදී අපට දුකක් ඇති නොවන විදිහට හිතාදාගන්න පුළුවන් විදිය. අපි දරුවට හොඳට ඉගැන්වුවයි කියලා දරුවෝ නැති වෙච්ච දවසට දුක් නොවී ඉන්න බෑ. සාම පුරුෂයට හුඟක්ම ජීවිත කාලෙම කන්න කියලා දුන්නම හොඳට ඒ නිසා මට දුකක් නෑ කියලා එහෙම ඉන්න බෑ අපට. එදාට අපි අඬනවා. පින්නතුනේ ඒ දුකෙන් නිදහස් වෙන නම් අපට තියෙන එකම පිළිසරණ තමයි මේ සද්ධර්මය. ඉතින් අද බුදුහාමුදුරන්ගේ තේමගුල සමලන මේ වෙසක් පුන් පොහොය දින බුදුහාමුදුරණ කරන ලොකුම ගෞරවය තමයි මේ සද්ධර්මයේ පුළුවන් තරම් පින්නතුනේ අහන්න තමයි ඉත ලැබෙන අවස්ථාවවලදී ඒ දහම ටිකෙන් ටික හරි ප්‍රයෝජන ගන්න. එහි ප්‍රතිඵලයක් විදියට පින්නතුනේ අපි මේ සතර සතිපට්ඨානය තුළ නිතරම ඉදිරියට යනවා. සතර සතිපට්ඨානය කියලා කියන්නේ පින්නතුනේ වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ ශරීරය යම්කිසි ඉරියව්වක තියෙනවා නම් තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සිහින් ඉන්නේ. සාස්තනට මොහොම ඉන්න ඕනේ නැහැ ඊට වගේ. තමන් ඇලවල හිටියත් තමන් දන්නවා දැන් මේ ඉරියව් ඉන්නේ කියලා. තමන් කෑම කනකොට දන්නවා දැන් කෑම කනමින් ඉන්නේ කියලා. තමන්ට සිතට සිතුවිල්ලක් එනකොට ආ දැන් අමනාපයක් අහවලත් එක අමනාපෙ දැන් තියෙන. ආ දැන් අමනාපෙ නැහැ දැන් යාළුකම. දැන් අරියාගෙන රාගයක් තියෙන හිතේ. දැන් හිත සමාධිමත්. ඒ වගේ හිතගෙන තමන් නිතරම දන්නවා. වේදනාවගෙන එනකොට ආ දැන් තියෙන සැප වේදනාවක්. දැන් මේ ශරීරය අපේ අමාරු දැන් තියෙන වේදනාවක් ආවා. දැන් ආ බන කියනකොට දැන් සතුටක් දැන් ආ. ඒ වගේ ඒ වෙලාවට තමන් වේදනාව ගැන දන්නෝ. දන්න විතරක් නෙවෙයි වේදනාවේ අනිත්‍යතාවයත් බලනවා. දැන් අතේ වේදනාවක් තිබ්බනම් වේදනාව දිගටම තියෙන්නේ නැහැ. දැන් හොඳ ධර්ම මානසිකාරය කියනකොට අර වේදනාව නැහැ. ඒව නැති වෙනකොට තමයි අතේ වේදනාව එන්නේ. නමුත් වේදනාව දිගටම තියෙනවා. දැන් බන කියනකොට ඒව නැහැ. බනගිනකොට හොඳට නිරෝගී කෙනෙක් වගේ ඉන්න. පින්නතුනේ බනහනකොටත් එහෙමයි ඔබේ ළඟ ලෙඩක් තිබුණා. දැන් ලොකු බෙහෙත් අටවරුවක් තියෙනවනේ. ඒව කැලේ නේද දැන්නේ. ඒව දැන් මතක නැහැ. දැන් මේ Taman ධර්ම මානසිකාරයත් එක මේ දැන් ඉන්නේ. පින්නතුනේ මෙන්න මේ එක්කම අපේ සංඥා කුසල සංඥා දිනු වෙනවා. මොනවද? අනිච්ච සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති, දස සංඥා. මේව පිනුතින වඩන්න ඕන සංඥා. මේ සංඥා වඩනකොට අනිත් පැත්තෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන මොකද්ද වෙන්නේ? බාහිරට ප්‍රතිචාර දක්වන ගතිය අඩු වෙනවා. බාහිර රූප ශබ්දාදිය තුලින් ඇලීම් ගැටීම් අඩු වෙනවා. බාහිරට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන්නේ වරදවා තේරුම් ගන්න එපායි. තමන්ගේ රාජකාරිය නොකර ඉන්නව නෙමෙයි මේ. ඒව හොඳට කරනවා කලින්ටත් වඩා. කලින් උදේ 6ට නම් අවදිුනේ දැන් 5:00ට අවදිනව ඔයා. සේවකයා කලින් අතු ගෑ දැන් තමන් අතු ගන්නව කලින් නැගිටලා. ඒ මට්ටමට වෙනස් වෙනවා තමයි ජීවිතේ පින්නතුණි. ධර්මමාර්ගිනේකට ලක්ෂණ ඒකයි. තමන් කම්මැලි කෙනෙක් වෙන්නේ නැහැ, වගකීම් පැහැරන්න කෙනෙක් වෙන්නේ නැහැ, මන්දෝසහායි කෙනෙක් වෙන්නේ නැහැ. අනිත් අය ගැඳුන් ටිකත් එක්කම හොදනවා. අනිත් කෙනාගේ වාහනයත් එක්කම තමන් හොදනවා. පින්නතුනේ ඒ මට ඒ හැම දෙයකින්ම තමන් එනර්ජි එක ගන්නවා. තමන්ට ආශිර්වාදේ ගන්නවා, නිරෝගී භාවයේ ශක්තිය, ඒ ඔක්කොම කළා. මොකද තමන්ට ඒ ඔක්කොම ටික මේ ධර්ම මාර්ගයට එන වාසියක්. වෙන දැටැම්මිට බණ අහපු ගම නැකේටල ගියා. දැන් තමන්ට විවේකයේ තියෙන අනිත් ටික අස් කළා, සුද්ධ කළා, තමන් පස්සේ යන හිමින් සැරේ වෙලා තියෙනවා. අදිසියන්න ඕන. ඉතින් ගියාට කමන්නේ. නමුත් තමන් මේ ධහමට එන්න පින්නතුනේ තමන් නිතරම සානුකම්පිත, මානව දයාවෙන් යුක්ත, ඊටාම ප්‍රායෝගික කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි ධර්මයෙන් ලැබෙන ආවාසය. වෙන දැකීමට තමන්ගේ දරුවෙකුගේ අසනීපයකදී තමන් හුඟක් කලබල වෙනවා. දැන් මේ අසනීපයක් ඇහුවා, දැන් අපේ දායක වෙන ඕන කෙනලාගේ දිගුව දරුවට ඉතින් ලොකු අවස්ථාවක් වෙලා ඉස්පිරදායට යන සාමාන්‍ය විදිහට සරලව ඇඳගෙන ගිහිල්ලා. දැන් වෙන දේ වගේ ඇති වුණා නම් කලබල වෙලා නේද වාහනේ තප්පගෙන නැතැම් විටනේ. නමුත් එහෙම නෑ. දැන් හුඟක් කල්පනාවෙන් ඒකට මොහොන දෙනවා. තිනුතින අද අප මේ කතා කරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේන වැදගත් කාරණා ටිකක්. මෙන්න මේ සතර සතිපට්ඨාන ඉන්නකොට එයාගේ එක පැත්තකින් මොකද්ද වෙන්නේ? සමතය දිනු වෙනවා, සමාධි ඉන්ද්‍රිය දිනු වෙනවා, අනිත් පැත්තෙන් පඤ්ඤා ඉන්ද්‍රිය දිනු වෙනවා, අනිත් පැත්තෙන් යාගේ වීරිය දිනු වෙනවා. මේ ධර්මාගයේ ප්‍රතිඵල පේනකොට එයාට ඉක්මනටම රිසල්ට් එක ගන්න ආසය මෙයාට තව තව ඉක්මනට එදෙනවා. විනාඩිය විනාඩිය හරි දවසට වැඩි කරන භාවනා කරන වෙලාව, සක්මන් කරන වෙලාව, වෙනද නිකන් එහෙම කතා හිත හිත කෑමුවේ දැන් මොකක් හරි භාවනා කරමින් කෑමු යන වෙනද වැඩට යනකොට නිකම්ම වාහනේ පදවගෙන ගිය ලෝකෙම දවල හිතේ දැන් බුදුගුණ භාවනාව ආනාපානසති භාවනා කර කර දැන් වාහනේ යන තමන්ටේ හැම වෙලාවකම සතුට ලැබෙන වෙලාවල් වෙනද තමන් හිතුවේ දැන් කන්න වැඩේ කළ ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. දැන් වෙනස් වෙලා දැන් මොකද්ද? දැන් සතුට තියෙන වැඩේ කරනකොට වෙනද වාහනයට නැගලා හැතැම්ම 25ක් ගිහිලි ඉවර වෙනකන් තමයි බලන් හිටියේ. දැන් හරි අකමැති ඉක්මනට හැතැම්ම ගන්න යනවට ඇයි ඒ? දැන් බලනවා පළවෙනි විනාඩියේ පළවෙනි හැතැම්ම පහේදී කොහොම හරි බුදුගුණ 10 වතාවක් වඩනවා. ඊළඟ විනාඩි පහේ මෛත්‍රී භාවනාව 25 වතාවක් වඩනවා. කොහොම හරි බලන්නේ අර විනාඩි අර පහ යන කලින් මේ ටික තමන් හිත එකඟ කරගෙන ඒ ටිකෙන් යන්න. යාහට දැන් කලබලයක් නැහැ. පින්නතුණිය වර්තමාන කාලේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේත් එක්කම පින්නතුණියගේ සද්ධා ඉන්ද්‍රිය දිනු වෙනවා. යාහට දවසට වැඩිපුරම මතක් වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ, ධර්මයේ සංඝයා තමයි මතක් වෙන්නේ. වෙනද මතක් වුණේ ඇතැම් විට ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, අගමැතිතුමා වෙන්න පුළුවන්, පාරවල් හදන ඇමතිතුමා වෙන්න පුළුවන්. දැන් ඒ වෙච්චද මතක් වෙන්නේ දැන් යාට. දැන් යාට ජීවිතයේ සතුට ලැබෙන දේවල් තමයි වැඩිපුර මතක් වෙන්නේ. එතකොට මෙයාගේ මේ ඉන්ද්‍රිය ධර්ම පහම දිනු වෙන මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මෙයා දැන් පටිසම්පාදේ නිතරම ඒ ආර්ය න්‍යායත් එක්කම යා ඉන්නේ. එයාගේ ශ්‍රද්ධාව පිහිටනවා. එක පැත්තකින් කම්මසකක සම්මාදිට ඉන්නවා. අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානය වඩනවා. අනිත් පැත්තෙන් සම්මාදිටිය පෙරට කොට ගත්තු එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනවා. මේ හැම දෙයක්ම කරනකොට එයාගේ සත්බොජ්ජංග වැඩෙනවා. පින්නතුනි අද අපි බුදු දහමේ මොනවද කතා කරව මාතෘකා මතක් කරගන්න දැන්. අද අපි කතා කරපු මාතෘකා මතක් සිහි කරගන්න. අද අපි කතා කළා කරණිමෙත සූත්‍රයේ තියෙන ලක්ෂණ ගැන කතා කළා. මංගල සූත්‍රයේ කරුණ ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ සිංහාලෝවාද සූත්‍රයේ යුතුකම් ගැන කතා කළා. කම්මස්සකතා සම්මාදිට ගැන සාකච්ඡා කළා. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන කතා කළා. ලෝකෝත්තර සම්මාදිට ගැන කතා කළා. පටිච්චසමුප්පාදය ගැන කතා කළා. ඉන්ද්‍රිය ධර්ම පහ ගැන කතා කළා. ඊට පස්සේ ස්කන්ධ පංචකය ගැන කතා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කළා. සත්බොජ්ජංග ගැන කතා කළා. පින්නතුනි අපේ බුදුදහමේ ප්‍රධාන මාතෘකා සියල්ලක්ම ආවරණය වෙන විදිහට අපි අද සාකච්ඡා කළා. විමුක්තායතන ගැන කතා කළා. සති සම්පජඤ්ඤය ගැන කතා කළා. මේ සියල්ලක්ම පින්නතුනි එකම ජාලයක් වගේ එකට සම්බන්ධයි. ඒ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි සති සම්පජඤ්ඤය දෙක වැඩි වීම. හැම මොහොතකම තමන්ගේ සිත, කය ගැන අවධානයෙන් සිහියෙන් උපරිම ලෙස වර්තමාන මොහොත තුළ සිත පවත්වාගෙන උදක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ පිළිසරණ, සැබෑ රැකවරණය, සැබෑ ධර්ම ප්‍රතිලාභය මෙයයි. ඉන්න දුන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තම දැන් අපි දැන් අපි මේ කතා කරපු ටික සම්මස්ස කතා සමාධිච්චියෙන් පස්සේ කතා කරපු ටික ඔක්කොම විපස්සනාව ඇත්තෙම. දැන් දස සංඥා බලන්න මොනවද? දස සංඥා සම්පූර්ණ විපස්සනාව. ඒතර ඒ විපස්සනාව ඇස් දෙක පියාගෙන විපස්සනා භාවනා කියන බෝඩ් එකක් ගහගෙන විපස්සනා භාවනා මධ්‍යස්ථානේ බෝඩ් එකක් ඉස්සරහින් ගහගෙන භාවනා කරන්න පුළුවන්. එහෙම නැතුව මොනවත්ක්වත් මෙන්න යා විපස්සනාත් එක ඉන්න ඇස් දෙක අරලා ඇස බලන අනිත්‍ය, කන අනිත්‍ය, රූප අනිත්‍ය බලන. විපස්සනා බෝඩ් මොකුත් නැහැ. ඈ ඇතැම් විට විපස්සනා බෝඩ් එකේ ඉන්න අය වෙනේව සීකර කර සමතේවත් නැහැ සමාල. බුදුදහමේ සඳහන් වෙනවා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා. සම්මා දිට්ඨිය පෙරටුව අපේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට පින්නතුනි ප්‍රඥාව ඇති වෙනවා. ප්‍රඥාව ඊට පස්සේ ඔහුට ඔහුගේ ජීවිත ඉලක්කය බවට පත් වෙනවා. ඇත්තම ඉතින් දස්සනා පහතබ්බා කියලා කියන්නේ සෝවාන් වීම ගැනනේ කියන්නේ. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරමින් ඉඳින් උනක් කෙනෙක් මේ දර්ශනේ හරියට යොමු කර ගැනීම අදහසින් අර විමුක්තායතනේ ධර්ම ශ්‍රවණය කියන කරුණ තුල ඉඳගෙන හොඳට සිහි නුවණ පිහිටුවාගෙන තමන් ඉන්නවා නම් ඒකම තමයි දස්සනානුත්තරී බවට පත් වෙන්නේ. ඔය ශ්‍රවණානුත්තරී කියලා කියන්නේ ඇත්තෙම ඒ ශ්‍රවණයෙන් දර්ශනේ විසුද්ධි කරගන්න එක, දර්ශනේ පැහැදිලි කරගන්න එක, සුතමේ ඥාණයෙන් ශක්තිමත් වෙන එකයි කියන්නේ. ඒක ඇත්තෙම සුවානියම දක්වාම යනවා. එතන විදියට භාවනාමය පහතබ්බා කියන කතාවට යන්නේ සත්බොජ්ජංග වැඩිම යන්නේ. කෙන සෝවාන් වෙච්ච කෙනෙකුට ඊළඟ ප්‍රතිපදාව තමයි එතන භාවනා විදියට තියෙන්නේ. අපි ඇත්තෙම දැන් සම්මත කතා සමාධියෙන් පස්සේ දේශනා කරපු සියල්ලක්ම භාවනාමය කොටසට ගන්නත් පුළුවන්, දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කොටසට ගන්නත් පුළුවන්. එහෙනම් හොඳයි පින්තුණි හතරක් නා. එහෙනම් මේ ඉතින් ඔබ එකේ ඉඳන් හිටිය බොහොම පිං මෙච්චර වෙලා ඉවසීමෙන් හිටියද? මේ හොඳයි. එහෙනම් හැම දිනාටම ඉතින් වෙසක් පොහොය දිනේ අපි බුදුහාඳුර වෙනුවෙන් පහම්පත්තු කරලා ලස්සන වෙසක් කුඩු හදලා උන්වහන්සේට පුදු පූජා පවත්වන වගේම බොදු බැදි ගීත කියලා උන්වහන්සේ සමරන වගේම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච මේ ධර්මය අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්ටත් ඒක අහලා හොඳට තේරුම් අරගෙන හැකිතාක් දිනෙන් දින සිහියෙන් නුවණින් වාසය කරන්ටත්, ඒ වගේම අපි අසුරු කරන අනිත් අයට පුළුවන් තරම් උදව් උපකාර කරන්න. අනිත් අයගේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒ අඩුපාඩු තියෙන බොහෝ දෙනා පින්නතුනි ඔබ තරම් ධර්මය දන්නේ නැහැ. ඔබ තරම් ධර්මය දන්නවනම් ඒ අය ඔබට වඩා හොඳයි. ඒක අමතක කරන්න එපායි. ඔබට මුණ ගැහෙන අඩුපාඩු තියෙන අය ඔබ තරම් ධර්මය දන්නව නම් ඒ අය ඔබට වඩා හොඳයි. ඒ නිසා ඒ අය ඔබ තරම් ධර්මය දන්නේ නැහැ. ඒ නිසා ඒ අයගෙන් අඩුපාඩුකම් වෙන්නේ. ඒ නිසා ඒ කාත් එක්කවත් ඔබ අමනාප වෙන්න අවශ්‍ය නැහැ. ඒ කාත් එක්කවත් ඔබ කාටවත් ද්වේෂ කරන්න අවශ්‍ය නැහැ. ඒ කවුරුවත් එක්කවත් ඔබ ගැටෙන්න අවශ්‍ය නැහැ. එයාට වාදරේ නම් එයාට ධර්මය අහන අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒ නිසා ඔබ ළඟ ඉන්න අයගේ අඩුපාඩුකම් තියෙන අය ළඟ ඔබ අඩුපාඩුකම් නොවන කෙනෙක් විදිහට ඉන්නට ඕන. ඔබ එයාට නිතරම ආදර්ශයක් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබ ඇත්තටම මේ ධර්මයෙන් ඔබේ ජීවිතේට ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ. ඔබ නැත්තම් මේ ධර්මය අහලා ගිහිල්ලා මම දැන් ආර්ය සමාධිත්‍යයක් දන්නවා කියලා එහෙම ආඩම්බරු නැහැ කියලා වැඩක් නැහැ. ඔබ ඒව දැනගෙන ඔබගේ ළඟ ඉන්න ඔබ ඇසුරු කරන අනිත්‍යයට වඩා ඔබ ගුණවත් කෙනෙක් වෙන්න. ඔබට බාල කෙනෙක් හරි කෑම ටිකක් කනකොට වතුර එකක් ළඟින් තියන්න. එයා කෑම කාලා ගියාට පස්සේ ටික සුද්ධ කරන්න ඔබ අතු ගන්න. අනිත් අය නැති වෙලාවට ඔබ සුද්ධ පවිත්‍ර කරන ඒවා කරන්න. සමහරට අපි ඉන්න තැන්වල පේන තැන්වල කරනෝනේ නැති වෙච්ච තැන්වල මුකුත් කරන්නේ නැහැ. එහෙම නෙවෙයි පිනතුනි. නැති තැන්වලදී වඩාත්ම කරන්න ඕන අපි. ඉතින් ඒ හැම තැනදීම පිනතුනි අපේ ගුණයන් පෙන්වන්න තියෙන අවස්ථා. මේ අවස්ථා මගහැර ගන්න එපා. මේ දහමත් එක්ක එක පිනතුනි අපේ මහා ගුණවතුන් බවට පත් වෙනවා. ඒ ගුණ ඇතැම්මිට බාහිර කෙනෙකුට පේන්නේ නැහැ පිනතුනි. මොකද අපි හුඟක් ගුණ අප්‍රකටව කරන්නේ ඒකයි. ඒ ගුණවල වටිනාකම් තියෙන හැම කරනකොට. ඒ නිසා අපි හුඟා ගුණධම් පිළිපදිනාය වෙන්න පුළුවන්. ඒ හුඟා තරම් නිහඬවම කරන්න කියනවා නම් කියනවා ආදර්ශයක් ගන්න පුළුවන් කෙනෙකුට, උනන්දුවක් ඇති වෙන කෙනෙකුට කියන කමන්නේ. හැබැයි හුඟා තරම් නිහඬව කරන තරමට ඒ ගුණවල බලය වැඩි, ඒක වටිනාකම වැඩි. ඒ නිසා මේ පින්වත්තුන් හුඟාක් පින්දහම් කරලා හුඟාක් වාසනාවන්ත ජීවිත ලබා ගත්තා. ඉතින් අපි අද මෙහෙම එකට වාඩි වෙලා හිටියට අපි හැමදාම මෙහෙම නැහනේ. කලකදී අපි නොයෙක් තැන් වලට යනවා, වෙන් වෙලා යනවා. ඉතින් අපි මේකට ඉන්න කාලේ අපේ හිත දියුණු වෙන පුළුවන් විදියට මේ වගේ ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා කළා, දානමාන ආදී පූජා කළා, අපි ඕනෝන්ට අනිවාර්යෙන් උදව් උපකාර අපි කරගන්නට ඕන. එහෙම වුණාට පස්සේ අපි වෙන් වෙලා ගියත් අපට සතුටක්. අපි අනේ ඉන්න කාලේ මේ වගේ පින් වැඩන දේවල් අපි කළා නේද? අනිත් අය සුගති ගාමි වෙන අපි උදව් කළා නේද කියලා අපට හුඟා සතුට වෙන්න පුළුවන්. අපේ ළඟම ඥාතිවරයෙක්ගේ මරණය ගෙදරකට අපි යනකොට ඒ මිය ගිහපු කෙනා අපි කළා වූ පින්කම් වලට සහභාගී කරගත්තා නම්, එයාට අපි දන් දෙන්න උනන්දු කළා නම්, එයාට අපි බණ අහන්න සිල් රකින්න උදව් කළා නම්, ඒ මිය ගිහපු කෙනාගේ මරණය ළඟ ඉඳගෙන අනිත් අය අඬද්දී ඔබට සිනාසෙන්න පුළුවන්. අනේ මම මෙයාට සුගතිගාමී වෙන උදව් කළා නේද, මෙයා දැන් හොඳ තැනක ඇති නේද කියලා ඔබ හිතන්න. ඔබේ මානසික දුක් පීඩා ටික ඉවර වෙන්නේ නැහැ. එයා තමයි සුගතියක් නොලැබෙලා ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ඔබේ මනසට දුකක් ඇති නොවන විදිහට ඔබට ඒ රැකවරණ ලබා ගන්න පුළුවන්. ඒ නිසා වෙනදන අපේ ජීවිතය තුළ අපට සතුට ලැබෙන ක්‍රම රාශියක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ නිසා තමයි අපි හැකිතාක් දුරට මේ ධර්මය අහන්නට ඕන. මේ ධර්මය අහන්න පින්නතුනි ප්‍රමාද කරන්න හොඳ නැහැ. මේ ධර්මය අහන්න ප්‍රමාද කරනවා කියන්නේ මොකක්ද ඇත්තටම? අපේ සතුට ලබන්න ප්‍රමාද කරනවා කියන්නේ. යම් කෙනෙක් කියනවා නම් බණ අහන්න පස්සේ පුළුවන්, ධර්මයේ හැසිරෙන්න පස්සේ පුළුවන්, විස්රාම ගියට පස්සේ පුළුවන්, නාකි වෙලා පුළුවන් කියලා. ඒ මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ යා සතුට විඳින්න දුකෙන් නිදහස් වෙන කැමති හුඟා පරක්කු වෙලා මේ කාලේ දුක් විඳලා විඳලා එහෙනම් ඉතින් නාකි වුණාට පස්සේ තමයි සැප විඳින බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෙවෙයි පින්නතුනේ, අලුත් ජෙනරේෂන් එක පින්නතුනේ ඇතැම්ර විශ්වවිද්‍යාල ඉගෙන ගනිද්දී රැකී රක්ෂා කරද්දී දරුව හදන්නත් කලින් භාවනා කරනවා, දන් දෙනම හුඟක් පින්කම් කරනවා, ධර්මය වඩනවා. සමහර අය ඇතැමිට මේ රටේ ඉඳලා ඕස්ට්‍රේලියාවට යනවා භාවනා පන්ති වලට. එයාට හුඟක් සල්ලි නැහැ. ඇතැමිට මාස ගානක එකතු කරපු සල්ලි ටික එකතු කරන්නේ නැන මෙහි ඉඳලා ඕස්ට්‍රේලියාවට යනවා භාවනා පන්තියකට. පින්නතුනේ ඒ තරම් ධර්මයට උනන්දු අලුත් පිරිසක් අපි අතර දැන් ඉන්නවා. ඇතැමිට අපට ලැබිච්ච අවස්ථා අපි එච්චර වටිනා විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ ලෝකේ විශාල ධර්මයේ ප්‍රබෝධයක් වර්තමානයේ තියෙනවා. නමුත් අවසනාව උපතින් බෞද්ධයෙට මේ වාසනාව අඩු වෙනවා. එයාට මේක වටිනකම තේරෙන්නේ නැහැ. මොකද බණක් අහනකොටම හිතන්නේ ආ ඔය දන්නේ කනේ ඔය කියන්නේ අප්පෝ අපි කොච්චර අහලා තියෙද ඔක. එහෙම තමයි අපිට හිතෙන්නේ. නමුත් අලුත් කෙනෙක් අහනකොට යාට අලුත්ම දෙයක්. එයාගේ ජීවිතේ මහා ප්‍රබෝධයක් වෙනවා. මොකද ඒ අලුත් පිරිසිදු මනසින් බලන්නේ. අපි බලන්නේ අපි අහලා අහලා එක ප්‍රැක්ටිකලි කරලා නැහැ. අපි එතකොට ඇහුවාම අහන්නේ ওই කලින් අහපු එකම තමයි කියලා. දැන් මෛත්‍රී භාණන්ගෙන අපි කොච්චර අහලා තියෙනවදනේ? ඇත්තටම විනාඩි 10 ගානේ අඩුම ගානේ මාසයක්වත් අපි වඩපු අය ඉතාම අඩුයි. ඒ වැඩුවොත් තමයි මේකේ ප්‍රයෝජනේ පේන්නේ. දැන් උපතින අවෞද්ධ කෙනෙකුට මෛත්‍රී භාණාව මාසයක් වඩන්න කිව්වොත් ඒ අනිවාර්යෙන් වඩනවා. වැඩුවට පස්සේ ආට ප්‍රතිඵලය තියෙනවා. ඒ ඊට පස්සේ කියලාවත් නවත්තන්න බෑ ඊට පස්සේ. අපේ ඇයට වෙන්නේ පොඩි කන්නේ නම් මේක අහලා තියෙනවා, අහලා හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්. නමුත් එහෙම නෙවෙයි පින්තුනි, අහන දේ ඒ අහන දේ ප්‍රැක්ටිකලි කරනකොට රිසල්ට් එකයි අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. ඒක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව. ඒක තමයි ධර්මයේ අකාලික බව. ඒ ප්‍රයෝජනේ ලබා ගන්න පින්තුනි. හොඳයි, මේ හැම දිනාටම බොහොමත් පිං තෙරුවන් සරණින් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නුතුම් පින් හැම අනිසංසයෙන් අපරමින් මියගේ ඥාතියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ හැම දිනාමත් සුභතිගාමී වෙත්වා කියලා සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ රැස් කරගත් සියලු ධර්මයන් සම්මද්දෘෂ්ටික දේවයන්ට අනුමෝදන්ව පින්තුන් හැම දිනාමත් ඔබගේ දෝ දරුවන් හැම දිනාමත් පින්තුන් සිදු කරන සියලු දහම කටයුතු වලට ආරක්ෂාවත් දෙවියන්ගෙන් සැලසේවා කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. හොඳයි පින්තුනි, මේ පින්තුන් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් අද මේ වෙසක් පුන් පොහොදා විහාරස්ථානයේ කරා හිමිදිරි පාන්දරෙම ඇවිල්ලා බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කළා. දෙවියන් ඥාතිින්ද පින් අනුමෝදන් කළා. මේ ආකාරයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය චේතනාවල බලයෙන් පින්තුන්ට මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්සල සේවා, පින්තුන් සිදු කරන සියලු දැහැම කටයුතු වඩාත්ම සුරක්ෂිතව කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයම් පන්තා ච නිම්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.